සියලුම දෙනා සාදුකාරයක් පවත්වන්න. සත් සිරිතන මහා ගුණ මූලනං සත් හටවන බව දුකට වේදානං තිකනඳුරු දුරලනදිමිලානං සිත් සතසින්නම දිමුනිදානං එම පමනින් පැවසුමුනිදනතතු මෙම හැම දෙන බල වයිදැක් වියයුතු තම තම නැන පමණින් දැන ගතයුතු මම නම දෙන් සඳහම් පාදාසිතු සිරිමත් බම්ම සිරසෙහි පාපිසිනා සැරියුත් මහමුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංගගන සොබනා මුදුනත් බැඳ නම දිම් බැති පෙමිනා ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි වැඩමවා වදාළ මහා සංඝ රත්නයෙන් අවසරයි වැඩමවා වදාළ සිල්මෑණියන්ගෙන් අවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි සුබුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැති දස දහසක් ලෝක ධාතුවේ වෙසෙන් ආ වූ ඒ සීලමු දිව්‍ය අබ්‍රහ්මා දීව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් හට රැකවරණයේ සැලසුවා වූ ආරක්ෂා කළා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ සියලු දෙනාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිහිතන්න කියලා හිතාගෙන ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට ඉදිරිච්ච ඒ සියලුම ඥාතිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පින්වතුන් දැක බලාගෙන හිත පහදවාගෙන යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදලා සුඛිත මුදිත වෙන්න කියලා. එමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීළු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා මේ පින්වතුන් සීලුම් දෙනා මොහොතක් අදිස්ථාන කරන්න අනාදිමත් සංසාරික රාග ද්වේෂ මෝහයන් එක්ක සටන් කර කර එන ගමනේදී රාග දේශ මෝහයන්ට වැහිලා එන ගමනේදී මානෙම් මුදුන්පත් කරගෙන ඒ උත්තම ආර්යයන් වහන්සේලාට හිංසාවක් පීඩාවක් කළා නම් ඒ උත්තම ආර්යයන් වහන්සේලාට අරිහතුන් වහන්සේලාට නින්දාවක් අපහාසයක් උපහාසයක් කළා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටනසේක්වා කියලා උන්වහන්සේලා කමා කරගන්න පිළිතුරු පළමකොට ඒ වගේම අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනට කලින් දහසක් නයින් ප්‍රතිමන්විතෝ සෝතාපන්න ඵලයේ පිහිටනවා. ඒ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්ත මහ උත්තමයන් ඉන්නවා නම් පිළිතුරු ඒ අය අදිස්ථාන කරගන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියන ආන් ඒ ස්ථිර අදිස්ථානයේ යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන සියලුම දෙනා. මේ සද්ධර්ම දේශනාවේදී ඔබට සතුටට කාරණාවක් සහ පුංචි දුක දරවන කාරණාවක් කියන්න තියෙනවා. ඒක දුක දැනගන්න ඒ දුක දනවන්න ඕනේ නැහැ. ඒක දුක දනවන්න ඕනේ නැහැ. ඒ තමයි බින්දුතුනි මේ සද්ධර්මයේ අවබෝධ කරගෙන යනකොට මේකේ මේ භව ගමන තියෙද්දි වහ වහ කෙලවර කරගන්න අදිස්ථාන කරගන්න. ඒක උදෙසානේ පැවිදි වෙන්නේ. මේ පැවිදි වෙලා සද්ධර්මයේ දේශනා කරනවා. දැන් දැන් පින්වදනි මට තේරෙනවා මාව හිර වෙනවා කියලා. හිර වෙනවා කියලා කියන්නේ දැන් පින්වතුන් දැනගන්නවා මං කොහෙද ඉන්නේ කියලා. ඉව තියෙනවද දන්නේ විවිධාකාරයෙන් ඒ පින්වත් උදවිය මේ සද්ධර්මයේ ශ්‍රවණයක ලක්වලිසක් පිටු තිරසක් ඉන්නවනේ පින්වතුන්. තාම ඔය ඔක්කොම දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. දැන් ටික ටික පින්වතුන් දැනගන්නවා මම කොහෙද ඉන්නේ කියලා. අපේ මහත්තුරුන්ට විවිධාකාරයෙන් දුර හද නැවතුම් වෙනවා. අනේ අපිට හම් වෙන්න විදියක් නැද්ද අපිට හම් වෙන්න විදියක් නැද්ද කියලා. ඉතින් පින්වතුනි මේ ගමන ශීඝ්‍රයෙන් යා යුතු ගමන. ඒක නිසා මම අදිස්ථාන කළා පින්වතුනි මේ ස්ථානයේම එපිට මහගණ වනාන්තරයේට වඩින්න යම් කාලයකදී. හැබැයි මේ සද්ධර්මයෙන් සැනසෙන පිරිසව අමාරු ඉඳන්නේ නැහැ. අපි ඒක හරියටම මම කියන්නම් ඉස්සරහදී හෙට දවසේ ප්‍රකාශයට පත් කරන්න. සෙනසුරාදා හෝ ඉරිදා මේ ස්ථානයට වඩිනෝ සද්ධර්මයේ කතා කරනවා. ඒ වගේම ඒ මහගණ වනාන්තරයේ පිංගතුනි ඒ ඉන්න භික්ෂුන් වහන්සේලා උදෙසා යම් ධර්මයක් දේශනා කරනවා නම් වනාන්තරයේ වැද්දෙදි ඒ දේවලු පටිගත කරලා ඔබට අහන්න සරසන වැඩපිළිවෙලක් කරනවා. පිංගතුනි ධර්මයයි ඔබයිනේ. මේ අපි මේ යන වැඩපිළිවෙලේ තේමාව ධර්මයයි ඔබයිනේ. දැන් මම ධර්මයයි ඔබයි කියලා කියනකොට ඔබත් ධර්මයයි ඔබයි කියන්න එපා. එතකොට මාව හුවෙනද ඒකට? මම ධර්මයයි ඔබයි කියද්දි ඔබ හිතා ගන්නනේ ධර්මයයි මමයි කියලා. දැන් මට කියන්න බෑනේ ධර්මයයි මමයි කියලා. දැන් මම කියනවා කියන්නේ ධර්මයයි ඔබයි කියලා. දැන් ධර්මයයි ඔබයි කියලා මම කියද්දි ඔබ හිතා ගන්නනේ ධර්මයයි මමයි කියලා. එංගදිනි මාව උපාදාන කරගන්න එපා. සාසනය කියලා කියන්නේ මම නෙමෙයි. උපාදාන කරගන්න අවශ්‍ය නැහැ කිසි දෙයක්. ඇසුරු කරන්න සද්ධර්ම. ඔබට මම සද්ධර්මයේ දෙන්නම් තියෙන්නේ ඉල්ලන තරම්. එහෙම නොවුනොත් එහෙම වෙන්නේ තියෙන්නේ ඔබට නිවන් දකින්න වෙන්නේ නැහැ මට නිවන් දකින්න වෙන්නේ නැහැ. එහෙම වැටහෙනව නේද මම කියන දේ? මේකදී ඔබව අමාරුවේ දාන්නේ නැහැ කිසිම කෙනෙක්ව අමාරුවේ දාන්නේ නැහැ. කිසිම කෙනෙක්ව අමාරුවේ දාන්නේ නැහැ. එහෙම දෙයක් වෙනව නෙමෙයි තියෙන්නේ. පොඩ්ඩක් දැන් මේ චීවරේ දාගත්ත කරුණකුත් තියෙනවානේ. කන්න බොන්නේ තියලා දාගත්ත නෙමෙයි මේ භව ගමන කෙලවර කරගන්නට. ඒ කෙලවර කරගන්න තියෙන්නේ ඒකට උත්තාන වීරෙන් කඩයුතු කරන වැඩ පිළිවෙලක් කරගන්න ඕනේ. තිරිස එන්න තියෙන්නේ ඒක අමාරු වෙනවා කරගන්න. මේ මොකද මේ ස්ථානවලට තිරිසකට එන්න පුළුවන් එක්කෙනෙක් කවුරුරි ආවනම් ඒ කෙනා හැම කෙනාටම මේක ඉතින් කියනවා අහවල් තැන ඉන්නවා අහවල් තැන ඉන්නවා යන්න ගිහිල්ලා අමුණ ගහන ආදිවාසීන් දේවල්. ඉතින් අන්තිමට මේ අපේ මහත්තුරු බැනුම් අහන මට්ටමක් එන්නත් ඉඩ තියෙනවා. අපේ මහත්තුරුන්ට බැනුම් අහන්න වෙනවා අපේ උපාසක උපාසිකාවන්ගෙන් ඉස්සරහට. මොකද බෑ මෙහෙම බෑ, ඒ වෙලාවට හම් වෙන්න බෑ, මේ වෙලාවට හම් වෙන්න බෑ කියන්නේ. ඉතින් දැන් ඉතින් එයාට කියන්න දෙයක් තියෙනවා. මහගණ වනාන්තරයේ ඉන්නේ කොයි ඉන්නවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා බින්දුතුනි හැබැයි ඔබට සද්ධර්මයේ කතා කරනවා, ඔබට සද්ධර්මයේ අහන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ මේ මාව උපාදාන කරන් වැඩක් නැහැ නේ. නිවන් දකින්න මාව අවශ්‍ය නැහැ නේ. එදා ඉඳලා මම ඔබට කිව්වේ බින්දුතුනි මගේ ෆොටෝ එකක් ගන්න එපා. ඔබට මතකයක් දෙන්න මගේ ෆොටෝ ගන්න යන්න එපා. මගේ නම මොකද්ද කියලා අහන්න යන්න එපා. මං කවුද කියලා හොයන්න යන්න එපා. සද්ධර්මයේ කතා කරනවා නම් බින්දුතුනි මේ සද්ධර්මයේ අවබෝධ කරගෙන නිවන් දකින්න වැඩ පිළිවෙල කරගන්න. ඔබ හැම කෙනෙකුටම නිවන් දකින්න අවශ්‍ය සද්ධර්මයේ කතා කරනවා. ඔබට මොනව හරි ගැටලුවක් ආව නම් තියෙනවා මේ ගැටලුව විසඳන්නත් උදව් කරනවා. ඒකයි මම කිව්වේ ධර්මයයි ඔබයි කියන සංකල්පය යටතේ කටයුතු කරගෙන යන්න. හොඳට මම ධර්මයයි ඔබයි කියද්දී ඔබ ධර්මයයි මමයි කියන සංකල්පය යටතේ කටයුතු කරගෙන යන්න. අන්නේ සංකල්පය යටතේ කටයුතු කරගෙන යද්දී තියෙනවා ඔබට දිනන්න පුළුවන් මට දිනන්න පුළුවන්. මොකද තියෙනවා මට දිනා ගන්න බැරි වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් නේ. ඒක නිසා මොකද මේ කෙලෙස් සහිතව ජීවත් වෙනවා කියන එක හරි බරක්. හරි වදේය. ඉතින් මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න නම් පිටුතුනේ ඒකට සුසු වාතාවරණය සැකසලා ඉන්න ඕනි. මේ වාතාවරණය සැකස ගන්න යුක්තාන නීරුන් යුක්තව කටයුතු කරනවා. එහෙනම් දැන් ඒක දුක්ඛදායක කරුණක් වෙන්න විදිහක් නැහැ හැමෝටම පිටුතුනේ. මොකද මේ අර උපාදාන தත්ත්වෙ මිදලා ගියා නම් දුක්ඛදායක වෙන්නේ නැහැ. ඔබ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමද මෙච්චර කල් පිටුතුනේ සතියකට එක ධර්ම දේශනා වෙන්න ඔබ ඇහුවේ? දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් සතියේකට ධර්මදේශනා හතක් තියෙනකොට තියෙනවා ඔබට ධර්මයේ අහන්න හම් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔබ කලේ මොකද්ද? සද්ධර්මයේ ඒක සතියේකට එක දේශනාවක් තියෙනකොට ඒ සතියේදී කරපු දේශනාව ඔබ හත් වතාවක් ඇහුවා. අඩුම තරමේ 3-4 වතාවක්වත් අහන්න ඕනේ තියෙනද මේ දේශනාව තේරුම් ගන්න. මොකද එන්නේ ගැඹුරෙන් ගැඹුරට යනවා. දැන් අපි ශික්ෂාපද එහෙම විග්‍රහ කරගන්නවා. ඒ විග්‍රහ කරගලිදී ඔය ගැඹුරෙන් ගැඹුරට කතා කරනවා. ඒතර එක දවසක් විතරක් ඕක ඇහුවා කියලා ඔබට තේරෙන්නේ නැහැ ඕක. එතකොට දැන් සතියකට දවස් 7ක් බල කියනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? ඕ කොහොම ගොඩ ගෙහි යනවා. එකක්වත් අන්තිමට තේරෙන්නේ නැහැ මොනවද කිව්වේ කියලා. මොකද කියපු ධර්මයක් ආයි කතා කරගෙන ඉන්නේ නැහැ. ඒක නම් අපරාධයි. ඒක නිසා අපි සතියකට එක දේශනාවක් කරමු නැවතුවත්. සතියකට එක දේශනාවක් කරමු. මේ දේශනාව පැය 3-4ක් කරමු. එතකොට ඔබට සතියක් මුළුල්ලේ මේ දේශනාව අහන්න පුළුවන්. මොකද පළවෙනි දවසේ හද්දි සොවාගේ නෙමෙයි දෙවනි දවසේ අහනකොට ඊට වඩා තේරෙනවා. තුන්වෙනි දවසේ අහද්දි ඊටත් වඩා තේරෙනවා. අන්න ඒ ක්‍රමවේදයකට තමයි පිටින් සද්ධර්මයේ අවබෝධ වෙන්නේ. ඒක නිසා අපි මේ වැඩ පිළිවෙල කටයුතු කරගමු. එතකොට දැන් හෙට ශික්ෂාපද සමාදානයක් තියෙනවා. සුපුරුදු පරිදි මේ සේනාසනේ ඒ කරන මේ ශික්ෂාපද සමාදානය තියෙනවා. ඉතින් ඒක උදේ 7ට නේද? උදේ 7ට ආරම්භ කරනවා මේ ශික්ෂාපද සමාදානෙ. කැමති කෙනෙකුට පුළුවන් සම්බන්ධ වෙන්න, කැමති කෙනෙකුට සීවර තියෙන සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. මොකද සාධර්මිය අවබෝධ කරගත්ත මහ යටිවරු ගොඩාක් මේ ස්ථානයේ වැඩ ඉන්නේ. ඒ මුළු දවසම ඔබට වැඩ තියෙයි හැටි. එක බින්දු මාත්‍රයක්වත් වෙලාවක් ඔබට හුස්ම ගන්නවත් ඉඩ දෙන්නේ නැහැ. ආහාරයේ පවා පින්ඳපාතිකව ගන්න වැඩපිළිවෙලක් කරලා දෙන්නේ. පින්ඳපාතික ක්‍රමයේදී ඒ කියන්නේ පාරේ ඇවිදින්න නෙමෙයි මේ තැන් තැන් වල ඒ ආහාර බඳුන් තියලා ඒ ගිහි පිරිසක් විසින් ඔබට ඒ ආහාරය පූජ කරලා ඉතින් ඔබ සියල්ලේ ඒක පාත්‍රයක උල් පාත්‍රයක් ලබා දෙන ඒ කටයුතු කරන්න. ඒ වගේම පින්වතුනි දූතාංග දෙකක් සමාදන් කරවලා ඒ කටයුතු කරන්න උදාහරණ කරනවා. දූතාංග දෙකක් සමාදන් කළාට පස්සේ හැබැයි එක වේලයි ධම් හම්බ වෙනවා. ඒකාසනිකාංගයේ කියන දූතාංගයේ සමාදන් කරනවා. ඇත්තටම පින්වතුනි උදේ වේලක් අවශ්‍ය නැහැ සිල් සමාදන් වෙන්නේ නැහැ. මොකද ඒක ඉස්සර දවසේ රැ දන්වලදලා ඉන්නේ. සිංහල ශික්ෂාපද සමාදානයේ දෙන අය පිටින් ඔය ඉස්සර දවසේ දන්වලදලා ඉන්නේ ඉස්සර දවසේ රැ. එතකොට නිකවට හිතලා බලන්න උදේ 7ට සිල් සමාදාන වෙන්නේ නැවිදින්න. එතකොට මේ ශික්ෂාපද සමාදාන වෙලා බුද්ධ පූජා දින ඔක්කොම වෙලා 8:00 9:00 විතර තමයි උදේ දාන වේල ගන්න. ඉතින් බයිදින ඔය ගන්න දාන වේල දිරවන්න පැය 6ක් යනවා කියන්නේ. ආයි කොහොමද 11:00 දන්වලදලා? පැය දෙකම ආරයි. අමුගේ බඩේ නේ ඔක්කොම. ආයි කොහෙද කන්නේ ඔක? ඒක නිසා බින්දුනි එක මේදක් කිං හෙට දවස අපි අදිස්ථාන කරමු එක මේදකින් ජීවත් වෙයි. හෙට ඒ හවස හයට ඉවර වෙන්නේ නේද? එතකොට උදේ 7 ඉඳලා හවස 5 වෙනකම් ඒ ශික්ෂාපද සමාදානෙ කරගෙන යමු. ඒක නිසා පුළුවන් අය සම්බන්ධ වෙන්න තියෙන්නේ සම්බන්ධ වෙලා ඒක මහා සාර කටයුත්තක්. ඉතින් උදේ ඉඳලා හවස වෙනකම් මේ කර්මස්ථාන වර්ධන දේවල් ඒ වගේම ධර්ම දේශනා දෙකක් හෝ තුනක් ඒ තින් පුණ්‍යානුමෝදන ඒ සියලු දේවල් සූදානම් කරලා තිනවා. ඔබට ඒ සියලු දේ සම්බන්ධ වෙන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක් රැස් කර ගන්න පුළුවන්. ඒ වගේම කුසල් වඩා ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න. ඒක නිසා හෙට උදේ 7ට මේ ස්ථානයට සීල දෙන ආවන එතනින් එහාට ඔබට ඒ කටයුතු කරගත්ත හැකි. පුළුවන් අය මේ ස්ථානයට සම්බන්ධ වෙන දන්න දන්න අයටත් කියන්නේ දුරකථන මාර්ගයේ ධර්ම දේශනා අයුරට පස්සේ කතා කරන්න කියන්න පුළුවන්. ඒ විදිහට අපි කටයුතු කරගෙන යනවා. හොඳයි තිඟුතුනේ එහෙමනම් අපි සාධර්ම දේශනාවල සම්බන්ධයෙන් පළවෙනි කීපයක් තමයි ඔය කිව්වේ. එතකොට තිඟුතුනේ දැන් මේ දවස් දෙකක විතර ඉඳලා අපි මේ ශික්ෂා පදයන් විග්‍රහ කරන ක්‍රමවේදයක් පටන් ගන්නවා. ශික්ෂා පදයන් විග්‍රහ කරන. දැන් ශික්ෂා පදයන් විග්‍රහ කරන්න අපි පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන තථාගතයන් වහන්සේ දේශනා කරන දේශනාව අපි සාකච්ඡා කළා පැය දෙකමාරක් විතර. මොකද මේ පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන කිව්වේ කියන්නේ. ඒ වගේම පිටුතුනේ ඊයේ දිනේදී අපි සාකච්ඡා කළා අදින්නා දානා පටිවිරතෝ හෝති කියලා තථාගතයන් වහන්සේගේ දේශනාව. එතන ඒකත් පැය දෙකමාරක් විතර කළා පිටුතුනේ. හැබැයි මේ සියලු දේම උඩින් උඩින් සාකච්ඡා කළා මිසක් මේවා තවත් විස්තර විග්‍රහ කරගන්න පුළුවන් ඒවා. ඉතින් ලෝක සත්‍යයන් නම් ඔය මම සතුන් නොමරමි නොදුන් කිරිවත් නොගනිමි කියලා නිකන් උඩින් ගහලා දානවා. නමුත් ඕකට තියෙන්නේ මහා ප්‍රබල තේරුම් තියෙනවා. ඒ තේරුම් හරියට විග්‍රහ කරගත්තා නම් ඔය එක ශික්ෂාපදයක් හොඳටම ඇති. ඒ ශික්ෂාපදේ ආරක්ෂා කරන කෙනෙක් වෙනතුනි අනිවාර්යයෙන්ම අරිහත්ත්වයට පත් වෙනවා. පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන ශික්ෂාපදේ මනාකොට රකින්න පුළුවන් තියෙන්නේ සද්ධා ඉන්ද්‍රිය දියුණු උත්තමයන්. ඒ වගේම අදින්නා දානවා පටිවිරතෝ හෝති කියන ශික්ෂාපදේ රහින් පුළුවන් පිළිතුරේ වීර්ය ඉන්ද්‍රිය අපි උත්තරයක්. එහෙනම් අද දවසේ අපි කතා කරමු තුන්වෙනි ශික්ෂාපදේ අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති. එතන අබ්‍රහ්මචර්යා වීරමණී ශික්ෂාපදං සමාදියාමි කියන. අන්නේ ශික්ෂාපදේ. මේ ශික්ෂාපදේ හරියාකාරව තේරුම් අරගෙන මේ ශික්ෂාපදේ කාර්යය රකින්න පුළුවන්. ඒ වගේම මේ ශික්ෂාපදේ රකින්නකොට තියෙන සහ මුලින් මේ පංච ශික්ෂාවම රැගෙන හැටි ඒ වගේ පිංගුතුනි ඒ තුලින් නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද කියන එක ගැන කතා කරන්න බලන්න. එහෙමනම් පිංගුතුනි ඔය අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති ඕක විෂ්ණුන් වහන්සේලා උදෙසා අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ වගේ පිංගුතුනි මේ ගිහි පිරිස උදෙසා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ආදී වශයෙන් දේශනා කළා තියෙනවා. යෝගී අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කියන එක අපි විග්‍රහ කරගමු පිංගුතුනි. එතකොට අර කියපු කරුණත් හොඳාකාරවම අවුලෙන්නේ. එන අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කියලා කියන්නේ තියෙන ජීවිතාන්තයේ තෙක් රහතන් වහන්සේ අබ්‍රහ්මචර්යාවෙන් වෙන්ව අබ්‍රහ්මචර්යාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ බ්‍රාහ්මී වූ කාම ධර්මයන්ගෙන් වෙන්ව බ්‍රහ්මචාරීව වාසය කරන්නේ. එතන ඔන්නෝක හරියාකාරව විස්තර විග්‍රහ කරගා නීච වූ බ්‍රාහ්මී වූ කාම ධර්මයන්ගෙන් වෙන්ව බ්‍රහ්මචාරීව වාසය කරන්නේ කිය. එතකොට තිඟුතුනේ මේ කාමය කියන්නේ මොකක්ද කියන පළමු කොටම තේරුම් ගන්න ඕනේ. කාමය කියන එක තේරුම් ගත්තට පස්සේ බ්‍රහ්මචර්යාව මොකක්ද අබ්‍රහ්මචර්යාව මොකක්ද කියන එක හරියාකාරව වටහා ගන්න පුළුවන්. කාම කියලා කියන්නේ තිඟුතුනේ කාම කියලා කියන්නේ. කාම කියලා කිව්වේ මොකක්ද තිඟුතුනේ මේ නිවන කියන අමය කාල දානන යම් කිසි ස්වභාවයක් වස්තුවක් හෝ පුද්ගලයෙක් හෝ මොනම දෙයක් හරි අන්නේ වස්තුවට හෝ පුද්ගලයාට කියනවා තිඟුතුනේ කාම වස්තුවක් හෝ කාම පුද්ගලයෙක් කියන. එතන කාම කියලා කිව්වේ එහෙනම් මේ අම කාල දානෙහි දයම් නිවම්මක සකස් කර ගැනීම උදෙසා රාගක්කේ කරන්න ද්වේෂක්කේ කරන්න මෝහක්කේ කරන්න වැඩපිළිවෙලක ඉඳලා ඉන්නවනම් අන්නේ වැඩපිළිවෙලට බාධාසහිත වැඩපිළිවෙලක් යනවා නම් පිළිතුරු අන්නේ ඒක කාම වැඩපිළිවෙලක් කාම නී වැඩපිළිවෙල. එහෙනම් කාම වස්තු කියලා පොඩ්ඩක් සත්‍යයෙන් කතා කරාට පිළිතුරු ඇත්තටම මේ කාම වස්තු නෙමෙයි මේවට කියන්නේ කාම නී වස්තු කියන්නේ. කාම වස්තු කියලා පොඩ්ඩක් නැහැ. මොකද තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන පිළිතුරු සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියන්නේ පිටුතේ මේ කාමයේ කියන එක පුරුෂයාගේ හිතේ ඇති වෙන සංකල්පීය රාගයක් විතරයි කියලා. එහෙම නැතුව මේ කාමයේ කියලා කාම වස්තු කියලා જાතියක් මේ ලෝකේ නැහැ කියලා. කාම වස්තු කාම පුද්ගලයෝ කියලා જાතියක් මේ ලෝකේ නැහැ. කාමයේ කියලා කියන්නේ සත්වයේ පුද්ගලයන්ගේ හිතේ ඇති වෙන එක. ඒක හොදාකාරව තේරුම් ගන්න පුළුවන් පිටුතේ ඔය ස්පර්ශ කාමයේ ගැනීම විතර බැලුවට පස්සේ ඔය ස්පර්ශ කාමයේ ඔසේ ගියාට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේක තනිකරම හිතේ ඇති වෙන සංකල්පීය රාගයක් විතරයි. ඔය එකිනෙක විග්‍රහ කරගන්න. ඔය කාමය කියලා කිව්වට පස්සේ පිටුනේ කාමය කියලා කිව්වහම මේ ලිංගික සේවනයේ විතරක් නෙමෙයි කාමය කියලා කියන්නේ. ඒ ಪದ වැරදියට ගන්න යන්න එපා. මොකද නැත්තම් කාම කියලා ගත්ත ගමන් මිනිසුන්ට තේරෙන්නේ ඔය එක ඔය මේ මේ කාලෙදී විවිධාකාර චිත්‍රපටි එක එක જાතියෙන් ගහලා රඩනිරුවත් තින්තූර දාලා ඉවරලා ඒවා පේන්න තියෙනකොට අපේ මිනිස්සු රැවටෙනවා මේ දේවල්. කවුරුහරි ඇහුවොත් එහෙම රාගය කියන්නේ මොකක්ද කියලා එක පාඩේ හිතෙන්නේ මොකද ලිංගික දෙයක් කියලා. රාගය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ඔබ රාගය කියන එක වැඩිපුරම දැකලා තියෙන ෆිල්ම් හෝල්වල මිසක් ඔබ දැකලා නැහැ පින්වතුනි රාගය කියන එක ත්‍රිපිටකයේ ඇතුළේ. ඒකයි වෙලා තියෙන්නේ. රාගය කියන එක වැඩිපුරම තියෙන ත්‍රිපිටකයේ. නමුත් ත්‍රිපිටකයක් පරිශීලනය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා ත්‍රිපිටකයෙන් නෙමෙයි ඒකට අර්ථ අරගෙන තියෙන අර පාරේ දෙන්න තියෙන බෝල්ඩ්වල. රාගයේ උණුසුම ආදී වශයෙන් දේවදර අඩිරුවත් කාන්තා රූපයක් එක දැම්මට පස්සේ එක පාට වැටිලා එනවා රාගය කියලා කියන්නේ ලිංගික ආස්වාදයට. රාගය කියලා කියන්නේ ලිංගික ආස්වාදයේ නෙමෙයි පිටුදී රාග කියලා කියන්නේ රා අග්ග රාග වෙනවා රා කියලා කිව්වේ දැන් මේ සැරිසරනවා. එහෙනම් යම් කිසි සැරිසැරීමක් අග්ග කරගත්තා නම් පිටුදී යන්නේ සැරිසැරීම අග්ග කරගැනීමේ ක්‍රියාවලියට කියනවා රාග කියලා. කාම රාග, රූප රාග, අරූප රාග කියලා රාග තුනක් තියෙනවා පිටුදී. මේ කිව්වේ මොකද්ද? කාම වස්තුන්, කාමනීය වස්තුන්, මුද්ගලයන් හෝ ආදි වශයෙන් කාමනීය දෙයක් අග්ග කරගෙන සැරිසරනවාට කියනවා කාම රාග කියන රූපයක් අග්‍ර කරගෙන සැරිසරනවාට කියනවා රූප රාග කියලා අරූපයක් අග්‍ර කරගෙන සැරිසරනවාට කියනවා පිළිදෙල අරූප රාග කියලා. එහෙනම් අග්‍ර කරගෙන සැරිසැරීමට තමයි රාග කියලා කියන්නේ. එහෙනම් යම් කෙනෙක් විරාග කළා කියලා කියන්නේ තියෙන්නේ ඒකේ නම් සැරිසැරීම නැවතුවා කියන. එහෙනම් විරාග කරද්දී කාම රාගයයි රූප රාගයයි අරූප රාගයයි කියන තුනම විරාග කරනවා පිළිදෙල එන්නේ කෙනා තමයි අරිහතුන් වහන්සේ කියලා අඳුන්වන්නේ. එහෙනම් සැරිසැරීම සහ මුලින්ම විනාශ කළා දැන්. ආපහු සැරිසරන්නේ නැහැ රාග කර කර හිටිය එක විරාග කළා දැන්. කාම කියලා කියන්නේ අවකාදාන හිඳ. එහෙනම් කාම කියන්නේ අවකාදාන හිඳ නම් පිටුදුනේ ඒකත් මේ ස්පර්ශ කාමයට විතරක් මූලික වෙච්ච එකක් නෙමෙයි. ඒතර කාම කියලා කිව්වහම මේක රූප කාමයේ කියලා ගන්නත් පුළුවන්. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ශ කාම, ධම්ම කාම කියලා ඔය ධම්ම කාමයට යන්නේ නැතුව අනුනේ කියන පහ තමයි ප්‍රධාන වශයෙන් පිටුදුනේ ඔය කාම කියන තැනට වැටෙන්නේ. ධම්මයත් උතන්ට ඇදිලා එනවා තමයි. මන මනත් උතන්ට ඇදිලා එනවා. නමුත් මන තමයි පින්වතුනි අර පහ උපයෝගී කරගෙන ওই මුලා වෙරටිලා ඉන්නේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් පංචකාමයේ ගැන කතා කරනවා. පංචකාම වස්තුන් කියලා හඳුන්වනවා. මොකද පංචකාමයේම උපයෝගී වෙනවා පින්වතුනි ඔය මනට ඔය කියන පිස්සුව කරගන්න. මනට තනිකරම පිස්සුවෙන් තමයි ඔය වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්නේ. ඒකයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා දේශනා කළේ තථාගතයන් වහන්සේ. මේ පේන එකක් පින්වතුනි විඳින්නේ තව එකක්. රූපේ කියලා පේන්නේ එකක්. නමුත් විඳින්නේ තව එකක්. ඔන්න ඔතනයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ. රූපයක් දැක්කට පස්සේ රූපේ කියලා පේනවා. දැන් අපි කාන්තා රූපයක් කියව ගත්තොත් එම් පිළිදේ කාන්තා රූපේ කියලා පේන්න තියෙන එකක්. පේන්න තියෙන නිමුදලි දත් ටිකක් තියෙනවා පේන්න, හංකණයක් තියෙනවා පේන්න, කෙස් ටිකක්, ලොම් ටිකක්, නිය ටිකක් තියෙනවා පේන්න. ওই ටික තමයි පේන්න තියෙන්නේ. නමුත් ඕක දැක්ක ගමන් මේ පුද්ගලයාට හැදෙනවා කාන්තා කියලා රූපයක් ඇතුළේ. ඒ කාන්තා රූපයක් කියලා හැදිලා ආපු ගමන් එතනින් එහාට එයා කාම සංසර්ගයේ දෙනවා. කාම සංසර්ගයේ දෙනවා කියන්නේ අර කාම පරිදාහයෙන් මත් වෙනවා. කාම පරිදාහයෙන් මත් වෙන අර රූපේ දිහා බලාගෙන ඉන්නවා. නමුත් දෙවිතුනි මේ පුද්ගලයා බලාගෙන ඉන්නේ තනිකරම රූපයක් කියලා කියන මේ මේ මහංකන කැලල දිහා බලාගෙන ඉන්නවා. නමුත් හංකන කැලල නෙමෙයි මේ කියන පුද්ගලයාට පේන්නේ. තනිකරම පේන්නේ දෙවිතුනි හිත ඇතුලේ හදාගත්ත රූපයක්. අන්න බලන්න අර කාමයේ කියන දර හැදිලා ඉන්නේ. අමේ කාලවන සම්පූර්ණයි. අමේ කියලා කිව්වේ ඇත්ත ඇති සැටියෙන් දැකීමනේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න හම්බෙන්නේ නැහැ අර හදන සංයෝජනේ නිසා. සංයෝජනේ නිසා පේන්නේ මොකන්ද අර තියෙන එක නෙමෙයි ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් ඇතුලේ හදාගන්න. හදාගන්නවා විතර නෙමෙයි කියන්නේ මේක හදාගත්තට පස්සේ ඇහුවොත් එම ඔය හදාගත්ත එක සෝදායිද කියලා ඒක සෝදායි කියලා කියන්න පුළුවන් තරමට හදාගන්න. මේක පෙර දේශනා ගොඩකදී තියෙනවා කියන සංයෝජන හදාගන්න ක්‍රමවේදය ගැන කතා කරනවා. ඔය සංයෝජන හදාගන්න ක්‍රමවේදයේදී වෙන්නේ හා මුලින්ම අතීතේ උපාදාන කරගත්ත නාම රූප ඔක්කොම හිඟුතුනේ විඥානයේ වශයෙන් ඉවරලා තමන් කැමති රූපයක් ගොඩනගා ගන්නවා අර දකින රූපය ආශ්‍රය කරගෙන. එතකොට ඒ දකින රූපේ නෙමෙයි ඇත්තටම මේ හිතේ තියෙන්නේ දැන්. ඒකයි එක සංකප්ප රාගයක් කියලා කියන්නේ. දැන් මොකද කරන්නේ? හිතේ හදාගත්ත රූපය අතගා ඉන්නවා. දැන් හිතේ හදාගෙන තියෙන ඇත්ත රූපේ නෙමෙයි තමන් කැමති රූපේ හිතේ හදාගෙන තියෙනවා අතීතේ නාම රූප ඔක්කොම එකතු කරගෙන උපාදාන කරගත්තා. දැන් ඕක ස්පර්ශ කර කර ඉන්න වැඩ පිළිවෙලක තමයි ඉන්නේ. ඔන්නෝකට කියනවා පින්වතුනි රූප කාමයේ කියන රූප ප්‍රයෝගී කරගෙන කාම සංසර්ගයේද ශබ්දත් ඔය જાතිය. එන ශබ්දයක් ආවත් පින්වතුනි ශබ්ද මාත්‍ර වශයෙන් තමන්ට එන්නේ ශබ්ද මාත්‍ර ටික ඔක්කොම තමන්ට කැමති පරිදි සකස් කරගන්න. එක එක ආකාරයෙන් සංඥා වදාගෙන මේ අර සංඥාව මේ සංඥාව කියන ඔක්කොම ටික එකතු කරගෙන ආපහු සංඥා කර කර ඔතන සංයෝජනයක් හදාගෙන ඉවරලා ඒ සංයෝජනේ තමයි මේ භුක්ති විඳින්නේ. ඒතර ඇත්ත શબ્දේ නෙමෙයි මේ භුක්ති විඳින්නේ. ඇත්ත શબ્දේ කියන්නේ ඉන්නේ තියෙන්නේ සංඛ්‍යාතයක්. ඒව නැත්තම් මාත්‍රා ටික. ඒ මාත්‍රා ටික Tamanට කැමැති පරිදි ගොඩනගා ගන්නව ඇතුළු. කැමැති පරිදි ඇතුළේ ගොඩනගාගෙන ඉවරලා ඒක තමයි එතනින් යාට ස්පර්ශ කර කර ඉන්නේ. උදාහරණයක් විදිහට තියෙන්නේ අපි ගත්තොත් එහෙම අමරදේව මහත්තයාගේ සින්දුවක් කියන වෙලාවට පද්දලිගොඩ කියනවා අමරදේව මහත්තයාගේ සින්දුව හොඳට අහගෙන ඉන්නේ කියලා. අහගෙන ඉඳලා ඉවර වෙලා අපි මේ පද්දේනාම කියනවා ආ දැන් මේ සින්දුව කියන්න කියලා. ඔය සින්දුව පද්දේනාම එකම ආකාරයකට කියයි. එකම ආකාරයකට කියයිද කියන්නේ? නැහැ. ඕක එකම ආකාරයකට කියන්න බෑ මේ අර. ඒ අය කියන්නේ පස් ආකාරයකට. ඒකට හේතුව තමයි තමන් අර අතීතයේ උපාදාන කරගත් ඒවත් ඔක්කොම දාලා ඉවරලා පින්තිලා තමන්ට යම් සංයෝජනයක් හඳුනන අන්නේ සංයෝජනීය ක්‍රමයට තමයි මේක කියන්නේ. එතකොට මේ කෙනාගෙන් අහුවොත් එහෙම මේ ඔය සින්දුව අහන්න තියෙන අහන්න ආස හොඳම ක්‍රමය මොකද්ද කියලා ඒක කියන්නේ මොකද? අර ඒ වෙලාවේ එයාගේ හැදිච්ච සංයෝජනේ. මොකද ඒකට හේතුව වෙන්නේ එයා උපාදාන කරගත්ත නාම රූප ඔක්කොම දාගෙන තමයි අර මුළු සින්දුවම ඇහුනේ. අමරදේව මහත්තයා කිව්වේ එකක්. අහන්නේ තව එකක්. එහෙනම් අහන්නේ බිමදෙනි තමන්ට කැමති පරිදි ඔබ සකස් කරගන්න. ඉතින් සංගතං අවිසංකරොන්ති දික්ක වේ තස්මා සංඛාරාති උච්චති කියලා. එතකොට මොකද කරන්නේ? ඔබ සංඛාර සංඛාර කර කර සංඛාර කර කර අර ගොඩ නගනවා ඇතුලේ. ඇතුලේ ගොඩ නගනවා මේ වැඩ පිළිවෙල සකස් කරනවා. එතකොට එහෙනම් දැන් අහන්නේ අර කියන එක නෙමෙයි එන එක. එතකොට තමන් කැමති මාකාරයට මේ ගොඩ නගාගෙන ඒක තමයි ස්පර්ශ කර කර යන්නේ. ඔන්න ශබ්ද කාමී. එහෙනම් මේ සංසල්පීය රාගයක් විතරයි. දැන් ওই විදිහට ඇවිදින දැන් දිවට ගත්තොත් එහෙම. දිවත් එක්කත් ওই ටිකම තමයි වෙන්නේ. දිවට ගත්තොත් එහෙම තියෙන්නේ ඔතනදී. දිව කියන එක රස දැනෙන්නේ හතරයි. හතර જાතියක් විතරයි හැදෙන්නේ දිවේ තැන් තැන් තියෙනවා. ඒ තැන් තැන් වලදී රස හතර දැනෙනවා. ඔය රස හතර දැනුවට පස්සේ ඔය රස හතර අභිසංකරණය කරනවා. අභිසංකරණය කර කර අභිසංකරණය කර කර විවිධාකාර සංඥාවන් දීලා ඉවරලා තියෙන්නේ ඒව දැනගන්න අඳුරගන්න. එතකොට තනි කර මේ දැනගන්න අඳුරගන්න ක්‍රියාදාමයේ සිද්ධ කරන්නේ හිත ඇතුළේ. නැතුව කවදාවත් රොටි රස කියන එක මේ දිවට දැනෙන්නේ නැහැ. අපි මේක දිගින් දිගටම කතා කරපු දෙයක්. බත් රස කියන එකත් දිවට දැනෙන්නේ නැහැ. දිවට දැනෙන්නේ තියෙන්නේ තිත්ත රස, ඇඹුල් රස, පැණි රස, ලුණු රස කියන ඔය රස හතර විතරයි. ඔය රස හතර දැනගෙන ඔය රස හතර අඳුරගෙන ඉවරලා තියෙන්නේ මේ රසයන්ගේ තියෙන සංයුතියට අනුව අපි සංකාර වඩවල සංකාර වඩවල යම් දෙයක් ගොඩනගනවා. ඒ ගොඩනගා ගන්න සංයෝජනේ ඊට පස්සේ අඳුර ගන්න. ඒ අඳුරගෙන ඉවරලා ඒක තුල දෘෂ්ටිකුත් ගොඩනගා ගන්නවා මේක රොටි රස කියලා. එතකොට මේ ඒත් එක්කම ඇහෙනු දැකගෙන ඉවරලා රොටිය මොනවාගෙනද කියලා දැනගෙන ඉවරලා පිටුදින යන්නේ රොටියට අදාළ සංයෝජනයක් හදාගෙන ඉවරලා ඒ සංයෝජනේ සහ මුලින්ම උපාදාන කරගන්න. ඒ උපාදාන කරගත්තට පස්සේ එතනින් එහාට ලොකු දෘෂ්ටියක් තියෙනවා. දැන් ඊට තව කෙනෙකුට කියන්න පුළුවන් අපි රොටි කෑම රොටි කියන එක හරි රහයි කියලා. එතකොට රොටි මොනවාගෙනද කියලා අහුවොත් එහෙම ඒ ආදි වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන්. ඔය තත්ත්වේ නැති වෙනවා පින්නදී ඔබව සම්පූර්ණයෙන්ම කරුණ සාමරයකට දාලා. නාය සම්පූර්ණයෙන්ම වහලා මේ කටින් තමයි උත්ම ගන්න තියෙන්නේ කිසිම සුවඳක් දැනෙන්නේ නැහැ. නාය සම්පූර්ණයෙන්ම වහලා ඉවරලා ඔබට දෙනවා රොටියක් කන්න කියලා. ඔය රොටිය කනකොට තියෙන්නේ ඔබට දෘෂ්ටියක් උත්පද ගන්න හම්බෙන්නේ නැහැ ඔබ දිහා බලන්නේ. මොකද හේතුව ඔබට ඒක පේන්නේ නැහැ. ඒ වගේ මේක ගැන කියන්න කවුරුත් ඇත්තෙත් නැහැ. ඔබවක කනකොට තියෙන්නේ ඔබට දැනෙනවා අර රස හද. මේක ලුණු රසයකුත් තියෙනවා. තිත්ත රසයකුත් තියෙනවා. ඇඹුල් රසයකුත් තියෙනවා. ඊළඟට ලුණු රසයකුත් තියෙනවා ආදී වශයෙන් පැණි රසයකුත් තියෙනවා. ඔය ටික අඳුන ගන්නවා හරියට. ඔය ටික අඳුන ගන්නවා මිසක් තියෙන්නේ ඕකට. අර සංයෝජනයක් හදාගන්න හරි අමාරුයි අර ටික වහලා දැම්මම. මං කියන එක ගෙදර ගිහිල්ලා කල්ල බලන්න. එතකොට ඔබට තේරේ එකාකාරව මේ සංයෝජනයක් හදන්නේ ඇතුළේ. සංයෝජනය හදාගන්න සුවඳ පවා පිංගුතුනේ සංයෝජනය දෙනවා. ඔබ යම් අවස්ථාවක කන වේලාවට තදින් නැහැ මිරිකල කාලා බලන්න. ඒ තදින් නැහැ මිරිකල කනකොට පිංගුතුනේ ඔබට දැනෙන්නේ අර ගොඩක් අර රස හතර විතරයි. මොකද අර දෘෂ්ටිගත වෙන්නේ විදිහක් නැහැ. දෘෂ්ටිගත වෙන්නේ විදිහක් නැහැ. ඒකට හේතුව තමයි මේක සුවඳක් එහෙම ඇදිලා එන්නේ නැති නිසා. දැන් ඔය දියුණු රටවල පිංගුතුනේ තයම් තාක්ෂණයක් ගොඩනගලා තියෙනවා. මොකද මේ මිනිස්සු වතුර බොන්නේ නැහැ. පොඩි ළමයි විශේෂයෙන් වතුර බොන්නේ නැහැ. වතුර බොන්නේ නැති නිසා හරියට ලෙඩ ළමයින්ට මිනිසුන්ට ලෙඩ. මේ වතුර ටික මේ බොන්න උදව් කරන්න සිංහතුනි ඒ අය කෝප්පයක් හදලා තියෙනවා. මේ කෝප්පෙන් කරන්නේ මේ කෝප්පෙට වතුර ටිකක් දාලා ඒ වතුර ටික කටේ හරා ගන්න යනකොට අර නහයෙන් ඇතුල් වෙනවා සිංහතුනි අර හොඳ සුවඳක්. අපි දැන් ෆැන්ටා වගේ කියලා ෆැන්ටා වගේ සුවඳක් නහයෙන් ඇතුල් වෙනවා. ඒ නහයෙන් ඇතුල් වෙනකොට මොකද වෙන්නේ? රස නහන උද්දීපනය වෙනවා. උද්දීපනය වෙනකොට මේ බොඩ පුද්ගලයාට දැනෙනවා මේ වතුර වල පැරිලා. ඒක නිසා මිනිස්සු පුළුවන් තරම් බොනවා. දැන් පැණි රස දාලා බොන්න බැහැ. පැණි රස දාලා බිව්වොත් එහෙම දීවැදී වැදෙනවා. ඒක නිසා එයා ඒ කෝප්පයක් නිර්මාණය කරලා තියෙනවා කියන එක. ඒකට තමයි වතුර දාලා බොද්දි වතුර බොන්නේ. නමුත් හිත හිතන්නේ මොකක්ද මොනවා කියලාද මේක. දැන් හොඳට බලාගන්න මේ සංයෝජන හදන්නේ. තනි කර මුලාවක මේ ජීවත් වෙන්නේ. මේ මුලාව හරියාකාරව දැනගත්ත කෙනෙක් එක එක මොහොතක්වත් ඔය ගිහි ජීවිතේක ඉන්නේ නැහැ කියන එක. ඒකයි මම ඔබට පුළ පුළා කියන්නේ. මොකද මේකෙන් නිදහස් වෙන්න හදනවා. මොකද මේ මහ මුලාවකනේ ඉන්නේ. තනි කරම ඔබව රවට්ටනවා. ආහාරයක් කියලා කියන්නේ තියෙන තනි කරම ඔබව රවට්ටීම. මම කියන්නේ දිවේ එහෙම එකක් නැහැ. ඔබ කන කෑම જાති කිසිම එක රසයක් දිවේ නැහැ. දිවට දැනෙන රස හතරක් විතරයි. ඒ දිවට රස හතර දැනනවා කියන්නේ තියෙන ඔය දිව කෙලවලින් තෙත් උනාට පස්සේ එන්සයිම් එකක් එනවා. ඒ තැන් වලට ඔබ ගන්න ආහාරය දිවේ තිබ්බට පස්සේ ඒකේ අදාළ මැසේජ් එකක් යනවා මොළේට. එච්චරයි. මොළේට බක් යනවා. එහෙනම් මොළේ කොහමද ඔබ දැනගන්නේ? මොළේට ඔබ දැනෙන්නේ කොහොමද? මොළේ හරහා තමයි ඔබ හිතට ඇතුල් වෙන්නේ. මොළේ කියලා කියන්නේ තියෙන්නේ හිතත් එක්ක මේ ශරීරයේ ගනුදෙනු කරන තැන. මොළෙන් ඔබ මැසේජ් එක යනවා හිතට. එතකොට තමයි අපි දැනගන්නේ. මෙන්න පැරි රසනේ, මෙන්න තීත්ත රසනේ, මෙන්න ඇඹුල් රසනේ කියලා. හිත මොකද කරන්නේ? සිංහතුනි ඔය ඔක්කොම අරගෙන ඉවරලා ඔය ඔක්කොම ලොකු සංයෝජනයක් හදනවා. ඒකට අමතරව 10 මොක් පොඩ්ඩක් ගන්නවා, ඇඳෙකුණු පොඩ්ඩක් ගන්නවා. කවුරු හරි වටෙන් පිටින් ඇවිල්ලා කිව්වොත් එමේ ඔබ පුදුම රහයි අරගෙන කියලා කඩේනොත් ගත්තා ඒක. අරගෙන ඉවරලා මොකද කරන්නේ? ඔබ හිත ඇතුළට දාන්න. මොකද මොලේ ඇතුළේ ඔබ සංවේදනය කරන්න බෑ. මොලේ ඇතුළේදී ඔබ අභිසංකරණය කරන්න බෑ. මොලේදී මොලේ කියන කියන්නේ සිංහතුනි ඉන්ද්‍රියක්. මොලේට පුළුවන් එකම එක දේයි මොකද දෙන දේ ගන්න. දැන් වාහනයේ එන්ජින් එක වගේ මොලේ කියලා කියන්නේ මේක හරීම වැදගත් උඩ දැනගන්න. වාහනයේ එන්ජින් එකක් වගේ නැත්නම් වාහනයේ අපේ ගියර් බොක්ස් එකක් වගේ මොලේ කියලා කියන්නේ. දාන ගියේ එක මොකද්ද? ඒකනේ වැටෙන්නේ. වාහනයේ ෆස්ට් එකට දැම්මොත් එහෙම තියෙන්නේ ෆස්ට් එකට වැටෙන්නේ. ඒකට හිත හිත ගිය දාන්න බෑනේ. ගියර් බොක්ස් එකට. අන්න ඒ වගේ තමයි කියන්නේ ඔබට තිත්ත රසයක් නම් ආවේ ඒ තිත්ත රසය තමයි මොලේට යන්නේ. ඒ මැසේජ් එක තමයි මොළේට යන්නේ. ඒකයි මේ ශරීරයට බොරු කරන්න බෑ. ඔබ බය වුණොත් එහෙම කිව්වොත් ඔබගේ හිතින් ඔන්නම් හංග වෙගෙන ඉන්න පුළුවන්. නෑ මම බය නෑ කියලා. නමුත් බය වෙච්ච එකම ඇනේ රෝමකූප කෙලින් එනවා නේද? අර බයන් වා චම්බිතත්තන් වා ලෝමහංසෝ වා කියන දේට රැගෙන. ඇගේ රෝමකූප කෙලින් වෙනවා. වෙවුලන්න පටන් ගන්නවා. බය වුණා. ශරීරයට බොරු කරන්න බෑ. හිතින් ඕනේ බොරුවක් කළ හැකියි. ඒකට කියන්නේ ඇත්ත දෙක දිහා බලාගෙන කතා කරන්න කියලා මනුස්සයෙක්. කියන්නේ බොරුවක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මූණ බිමට හරවගෙන එහෙම කතා කරන උනන් කවුරු හරි කියන්නේ. වංචාවකද මොකද අහන්නේ? මොකද හොරගල්ලා අහුලන්නේ යන්නේ? ඔය අහන්නේ. ඇයි ඒ? ඇත්ත කියන බලා කතා කරපන්. කතා කරන්න විදිහක් නැහැ. ඇයි? ඇහැ ඇත්ත කියන. ශරීරයේ බොරු කියන්නේ නැහැ. ශරීරයේ කියන්නේ ඇත්ත. කෙනෙකුට ඕනේ කෙනෙක් කියනවා මට කාමේ නැහැ. මට එහෙම කාමේ ගැටෙච්චද මේකක් නැහැ. නමුත් සමහර වෙලාවට පිටුදෙනි කාමනීය වස්තුවක් දැකපු ගමන් ශරීරයේ ඒකට ප්‍රතිචාර දෙනවා. උදාහරණයක් තමයි තියෙන්නේ ඔබල ආහාරයක් දැක්කා. මට ආහාර ගැන තේරෙන්නේ නැහැ. මට ඉතින් ඔය මොකක් වුණත් කමක් නැහැ කියලා හිතියට. එකපාරට හොඳ සුවඳ ගන්න කෑමක් ගෙනත් තියෙනවා ඉස්සරහින්. හරියට කෙලවුණා නැද්ද? දැන් තමන්ගේ යථා ස්වභාවය තුන් කරලා පෙන්නලා දෙනෝනේ ශරීරය. ඇයි විනෝදිනි අරහින් හිත වැඩ කරපු ගමන් හිතිනුත් මැසේජ් එකක් කියවනවා මේ පැත්තට. ඒකත් ආයේ මොලේ කියලා කියන්නේ හරියට 100% හොඳ කෙනා. හිත තමයි දරුණු කෙනා. ඒකයි පිළිදෙන මේ මොළේට බයින්න එපා, ඇස් දෙකට බයින්න එපා, කන් දෙකට බයින්න එපා. මේ ඇස් දෙකයි කන් දෙකයි වැරදි කරලා නැහැ. තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාවේදී ඇස් දෙකට බයින්න කියලා නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. ඒ ඇස් දෙක පිළිබඳ මොළේ මෙමේ මන මොළේ නෙමෙයි. ඇස් දෙක පිළිබඳ මන දරණ යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක හික්මවන්නයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එනේ ඕකට පිළිදෙන ඇස කැතයි ඇස ගඳයි ඇස පිළිකුලයි ඇස මම නෙමෙයි ඇස මගේ නෙමෙයි ඇස මගේ ආත්මේ නෙමෙයි කිව්වට හරියන්නේ නැත්තේ ඔන්නෝක නේද? ඕක 100,00,000 කෝටි වතාවක් කිව්ව නිවන් දකින්න බෑ. මොකද ඇස ගැන නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ ඇස සංගතයි පටිච්ච සමුප්පන්නයි කය ධර්මයි වය ධර්මයි කියලා දේශනා කරනවා. බලන්න බර ඇස කැතයි ඇස ගඳයි ඇස පිළිකුලයි ඇස මම නෙමෙයි ඇස මගේ නෙමෙයි ඇස මගේ ආත්මේ නෙමෙයි කියලා කියන එකයි. අර කය ධර්මයි වය ධර්මයි කියලා කියන එක අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. කය ධම්මයි වය ධම්මයි කියලා දෙන්නේ මොලේට නෑ මේ මනට දෙන්නේ තියෙන්නේ මැටේජ්. ඒ පණිවිඩේ යවන්නේ තනිකරම මනසට. මොකද මනස තමයි මේ ඇහැ හරි සාරයි කියලා හිතාගෙන ඉන්නේ. නේද? මේ ඇහි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉන්ද්‍රිය භාවනා වෙදි කරන්නේ තියෙන්නේ ඇස පිළිබඳ මන හික්මෝන. කන පිළිබඳ මන හික්මෝන. කන හික්මෝන කියලා එකක් නැහැ. කනේ මොනවද හික්මවන්න තියෙන්නේ? ඔය අගේට තියෙන්නේ. කනේ හික්මවන්න දෙයක් නැහැ තියෙන්නේ කන පිළිබඳ මන හික්මවන්නයි තියෙන්නේ. මොකද මන තමයි මේ ඔක්කොම අර මේ කොල්ලන්ගේ භාෂාවෙන් කියනනම් කඩේ යවන. කඩේ යවනවා කියලා කියන්නේ. මනට මොනවද ඕනේ? වේදනා සංඥා නගන්න. මනට වේදනා සංඥා නගන්න ඕනේ මොනගේ ගමන් පිටතනේ ඔය ඉන්ද්‍රිය පහම මොකද කරන්නේ? අවශ්‍ය වර්ධි කඩේ යවන්නේ. ඒ නමතරව කාය සංකාර වඩවඩ කාය සංකාර වඩවඩ මේ කය හසුරුවන. වචී සංකාර වඩවඩ වචී සංකාර වඩවඩ වචනයත් හසුරුවන. දැන් අතන තියනවනම් මේ මොහොත හරි මේකට එහා පැත්තේ තියන ලස්සන රූපය. දැන් මනට ඕනේ මේ රූපේ දැනගන්න අඳුර ගන්න. නෝ පේන්නේ නැහැ. එක කරුණක් කරන්න පුළුවන්. මොකද්ද? කාය සංකාරයක් වඩේ වෙනදා කාය හඳුරනවා කාය නැහිට ඕන එහාට අරගෙන යන්නේ. කාය සංකාර වඩවඩා භීමතන එකෙන් අඩියෙන් අඩිය දීතිය ගිහිල්ලා ඒක බලලා ඒක දැනගන්නව අඳුර ගන්න. එහෙම නැත්තම් වචනේ හඳුරනවා කාටද කියනවා මෙන්න මේ ඔබ යාමට යහට කරන්න. මොකටද මේ? අර වස්තුව දැක ගන්න අඳුර ගන්න. බලන්න මොන තරම් කඩේ යනවද කියලා. මනට ඕනේ දැනගෙන අඳුර ගන්න. මනට වෙන කිසි දෙයක් අවශ්‍යතාවයක් නැහැ. වේදනා සංඥා නගන්න ඒකට ඕනේ. වේදනා සංඥා නගනවා. ඒකට යා ඕනේ දෙයක් කරනවා පිටින් ඔය ඉන්ද්‍රිය ඔක්කොම යා මෙහෙමනවා ඒකට අනුදිනවා. එහෙම ක්‍රමවේදයක් තමයි මනට තියෙන්නේ. එහෙනම් දැන් බලන්න හොඳ ආකාරව ඔබට හොඳටම තේරෙයි. මේ කියන කරුණුත් එක්ක පිටින්දනේ මේ මන තමයි මේ ඔක්කොම කරන්නේ. එහෙනම් මේ මොලේ කියන්නේ මැටේජ් එකක් විතරයි. මොලේ ගන්නෙ පණිවිඩයක් විතරයි. ඒ පණිවිඩේ එහෙම්ම මොලේ පාස් කරනවා කාටද? මනට. මන මොකද කරන්නේ? ඒක තමයි අර මනේ ස්පර්ශ වෙනවා කියලා කියන්නේ. ඒක ගිහිල්ලා මනේ වැදුනට පස්සේ නැත්තම් මේ අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියලා කියන දැන් ඔය පස්ස කියලා කියන්නේ ඇහි වදිනවට නෙමෙයි. ඇහි කොහෙද රූප වදිනේ? එකම රූපයක්වත් ඇහි වැදිලා තියනවද ඔබට? ඇහි රූප වැදුනා නම් එහෙම පිටින් වැදේ ඔබට විපරිතාලේ නතර වෙන්නේ. ඇහි රූප වදින වෙලාවක් තමයි ඔය බයිසිකලේ යන වෙලාවට මැස්සෙක් එහෙම වදින්නේ ඇහි ඇරි. අන්න ඇහි රූප වැදුනා. ඇහි රූප වැදුනහම ඊළඟ දවසේ විපරිතාලේ යන්න ඕනේ ඇහැට දෙද්දා. එන ඇහි රූප වදින්නේ නැහැ. එන ස්පර්ශ වෙන්නේ ඇහි නෙමෙයි පිටින්. ඇහි රූපය ගැටෙන තැන චක්කු විඥානයේ හට ගන්නවා. මොකද හේතුව මන මේක දැනගන්න අඳුන ගන්න නම් එයාගේ ධාතිය කෙනෙක් ඔතනට දාන්න ඕනේ. මොකද හේතුව ඇහැ කියලා කියන්නේ මේ ඝන දෙයක්. රූපය කියලා කියන්නේ ඝන දෙයක්. එහෙනම් ඒ වගේ රූප ඝණයකයි තියෙව. සතර මහා භූත රූපයන්ගෙන් හැදිච්ච මේ රූප ඝණයකයි තියෙව ඒව. දැන් මේක මනත් එක්ක සම්බන්ධ කරගන්නේ කොහොමද? මේක මනත් එක්ක කොහොමද සම්බන්ධ කරගන්නේ? එහෙනම් යාම සම්බන්ධ කරගන්න රූපත් එක්ක ගනු දෙනවා කියන්නේ නැහැ. ඇහැත් එක්ක ගනු දෙනවා කියන්නේ නැහැ. ඒක නිසා එයාගේ කෙනෙක්ව කියනවලු මෙතන. ඒක හරියට පිටුතුනේ පතලක අයිතිකාරය කියනවා. පතල් පහක අයිතිකාරය. ඒ පතල් පහේ අයිතිකාරය මොකද කරන්නේ? හැම පතලකම තමන්ගේ නියෝජිතයෙන් දාලා තියෙනවා. එතකොට එක පතලක හරි මැණිකක් හම්බෙච්ච ගමන් ටග්ගල එයා දැනගන්න. මොකද එයාගේ යාව දාලා තියෙන්නේ මොකටද? දැනගන්න අඳුර ගන්න ටග්ගල. පතලේ මොකක් හරි අහුනනම් නම් ටග්ගල දැනගන්නවා ඉක්මනට එතන ගිය හැකියි. හැබැයි එතන තමන්ගේ නේ දාලා නැත්තම් මොකද වෙන්නේ? මැණික හම් වෙනවා එකෙන් කිල ගන්නවා. දැන් මොකද වෙන්නේ? නැත්තම් මැණික හම්බෙච්ච ටික ඔක්කොම පැනලා යනවා. ලොකු මැණිකක් හම්බුනා බෝටි ගානක ඒක අරන් පැනලා යනවා. ඒක නිසා එයා මොකද කරන්නේ? එයාට ගැළපෙන කෙනෙක් එතනට දාලා තියෙන හැම පතලකටම පතල බලා ගන්න. එතකොට මොකද වෙන්නේ? ඇහැට රූපයක් ගැටෙනකොටම අර පතල බලා ගන්න කෙනා ඉන්නවා. ඇහැයි රූපයයි පුරේ ජාතයි චක්කු විඤ්ඤාණය පච්චේ ජාතයි. අර දෙන්න ගැටෙනකොටම කිමුදෙනින් ටංකාර පතලේ අර බලා ගන්න කෙනා ආවා. පතල බලා ගන්න කෙනා ආවා කියන්නේ මොකද්ද? ටංකාර මනත් එක්ක සම්බන්ධ කරලා දැන් කෙනෙක් ඉන්නවා. ඔන්න ඔය ක්‍රමවේදයේ තමයි කිමුදෙනි මනත් එක්ක මේ දෙල්ලම යන්නේ. ඉතින් ඒක නිසා ඇහැට දොස් කියන වැඩක් නැහැ. මන තමයි හික්මවන්න තියෙන ඇහැයි හික්මවන්න දේවල් නැහැ. මන තමයි හික්මවන්න තියෙන ඔය හැම කරුණක් සම්බන්ධව. එහෙමනම් දැන් හොදට බලන්න තියෙන්නේ ඇහැ විතරක් නෙමෙයි ඔය කියන. දැන් ඔය අර දිව කියන එක ගත්තට පස්සේ සහ මුලින්ම කරන්නේ මොලෙන් ඒ පණිවිඩේ හිතට දීලා ඒ හිත ඇතුළේ තියෙන සංයෝජනයක් හදනවා. අර තප්පරයකට කෝටි වතාවක් මේව එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඒක ඇතුළේ හදා ගන්නවා. මේ හදාගත්ත එක තමයි ඊට පස්සේ යා උපාදාන කරගන්න. නැතුව එලේලේක උපාදාන කරගන්නව නෙමෙයි. ඒ ඇවිල්ලා එයා හදා ගන්න එකක් සංගතේ අභිසංකරණය කර අභිසංකරණය කරගෙන. හදාගත්තට පස්සේ දිනතුනේ හදාගෙන තියෙන තමන් කැමතිම જાතියක. මොකද මේ අතීතයේ උපාදාන කරගත්ත නාම රූපත් ඔක්කොම ඕකට බස්සගෙන තමන් කැමතිම ජාතිය සංයෝජනයක් හදාගත්තට පස්සේ ওই සංයෝජනේ අතකක ඉන්නවා. ඒ කිව්වේ දැනගන්නවා අඳුරගන්නවා දැනගන්නවා අඳුරගන්නවා. ඔය ටික කර කර ඉන්නවා මම. ආපහු තව එකක් එනකම්. ඔබ හොඳට බලන්න තියෙන්නේ ඔබ බලන් ඉන්නවා කාර් එකක් දිහා. ඔය කාර් එකක් දිහා බලන් ඉන්නකොට එක පාට කවුරු හරි සද්දයක් ආවොත් එහෙම ඔබ මොකද එතකම් ඔබ මොකද කරන්නේ? අර කාර් එක දිහා බලබලා බලබලා බලබලා ඒ ගැන හිත හිත ඉන්නවා. ඒ ගැන හිත හිත ඉන්නවා කියන්නේ මොකක්ද? අර කාර් එක ගත්ත ඇතුළට ඉස්සෙල්. ඇතුළට අරගෙන ඉවරලා මොකද කරන්නේ? දැන් ඕක අතක ගා ඉන්නවා. ඕක අතක ගා ඉන්නවා මොකක් වෙලදන්නේ? තව කොහෙන් හරි අරමුණක් එනවා. අරමුණ එනවා පින්වදනේ පස් ආකාරයකින්. හයවෙනි අරමුණ තමයි හැම තිස්සෙම තියෙන එක. ඒ අරමුණ වෙනස් වෙන්නේ පහෙන් පහෙන් කොහෙන් හරි දැනකින් අරමුණක් ආවා. ඒක ඇහෙන් අරමුණ වෙනවා, කනෙන් අරමුණ වෙනවා, ඔය නාසයෙන් අරමුණ වෙනවා, දිවෙන් අරමුණ වෙනවා, ශරීරයෙන් අරමුණ වෙනවා. ඔය ඕනෙම දැනකින් අරමුණක් කියන එක එන්න පුළුවන්. ඒ අරමුණ ආපු ගමන් මොකද වෙන්නේ? ටග් ගාලා අර තිබිච් එක කැඩිලා ඉවරලා එතනට සම්බන්ධ වෙනවා කියලා. බලන්න මේක මොන තරම් පිරේදෙන්ද කියලා. මේ තියනවා මේක ලෙවකකා ඉන්න ගමන් තව එකක් ආපු ගමන් මොකද කරන්නේ? අර ලෙවකන්නේ එක දාලා ඉවරලා අර ලෙවකන්නේ එනවා ඊට පස්සේ. හොඳට බලන්න මේ මනේ තියෙන ස්වභාවය. මේ කොච්චර ලස්සන සින්දුවක් අහලා ඉතියක් කමන්නේ. ඔබ සින්දුවක් අහනවා දැන්. සින්දුවක් අහනවා කියන්නේ ඒක දැනගන්න අඳුර ගන්න ඔය වෙලේ පිළිල ඉන්නකොට. එක පාට තව කෙනෙක් කනට මොකක් හරි එකක් කිව්වයි කියලා. නැත තව දෙන්නේ මොකක් හරි කතා කරනවා කියලා. ඒ වෙන් මොහොතේම මොකද කරන්නේ? මෙතනින් ඇවිල්ලා අතෙන් යනවා ඩංගා. කවුරුහරි මෙතනින් ගියයි කියලා තර්කාද දැන්. දැන් හොඳටම බලන්න දැන් මේ ඔබ අනාහා ඉන්නවා. බනාහා ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? දැන් මේ කන පාවිච්චි කරගෙන මේ වැඩේ පිළිල යනවා. මෙතනින් කවුරුහරි ගියේ නැහිලා එළියට ගියොත් එන්නේ මොකද වෙන්නේ? තර්කාද බලනවා කවුද කියලා. දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ නම මෙතත් වැඩියන්නේ. ඒ වැඩි ගමන් ඔබගේ ඇහැ ගියේ නැද්ද බලන්න එතන. තර්කාද ඔබගේ ඇහැ යනවා. ඒකයි කියන්නේ ඉන්ද්‍රිය සංවරය නැතිකම නිසායි ඒක වෙන්නේ. ඒක දෝෂයක් නෙමෙයි නේද? ඒක තමයි හැටි. ඇයි මේ මන කියන කෙනා හුරු වෙලා ඉන්නේ හැමතිස්සෙම මොකටද දැනගන්න අඳුරගන්න? මෙතන බුදුහාඳුරෝ බණ කිව්වා. මෙතන ලෝකේ තියෙන ලස්සනම එක මෙන්නවා. ලස්සනම කටහඬක් ආවත් මොනම දෙයක් තිබ්බත් පින්වදෙනි තව රූපයක් ගියකම මොකද කරන්නේ? ඩංගල බැරි වෙලා බලන්නේ. ඇයි දැන් මේක තමයි වටින්නේ. නමුත් මේක වටිනවා වුණාට පින්වදෙනි රූපයක් ආවෙලා පොඩ්ඩක් එහා පැත්තෙන් ගියන්න. ඩංගල බලලා බලලා ඒක අප්‍රේණ මේ මත බලන්න. හොඳට බලන්න එක කරන්නේ නැද්ද කියලා ඔබ? එන ඕක තමයි මනියේ ස්වභාවය. ඩංගල මේ පැත්ත බලලා මේ පැත්ත බලන්න. සුවඳක් ආව නම් එහෙම එක තප්පරේ කියලා. සුවඳට කැඳර ගාන බලහනක වත්තකින් තියෙන සුවඳ හේකි ඉන්නේ. නම් සුවඳට කැඳර නැති වුණත් බින්දෙනි මන හික්මවල නැති නිසා. නහා නාසයේ සම්බන්ධව මන හික්මවල නැති නිසා මොකද කරන්නේ? ඒ තප්පරේ ඩංගල ඒ සුවඳ ගන්න. ඒ සුවඳ ගන්න මොකද මේක? පොඩ්ඩක් මිස් වෙනවා බලහනේ. ඔන්න මනේ ඇති. ඔය මන පියාගෙන තමයි මෙතනදී මේ ඔක්කොම දෙල්ලක් ටික දාන්නේ. එන ඔබට හිතෙන්නේ නැද්ද මේකද මේ මන කියන කෙනා හා මුලින් අපි ඔය කඩේ ආවනවා කියලා. ඔය වචන වලින් කිව්වොත් එහෙම තේරෙනම වචන වලින් තනික් කරව මේකුනි කරන්නේ මේ පහ ප්‍රයෝගික කරගන්නවා. අරමුණු ගන්නවා. ඔය පහෙන් අරමුණක් ආවේ නැත්නම් එයා මොකද කරන්නේ? ඔය පහෙන් අරමුණ දුන්නේ නැත්නම් එයා මොකද කරන්නේ? එයා එයාගේ අරමුණු ගන්නවා ටක් ගන්න. මහා පුදුම ආදෙන් තමයි මන කියලා කියන්නේ. තනි කරම පින්වදින ඔබ මේ කාල කන්නේ බවගම නැරයි යන්නේ ඔය මන. පුළුවන් තරම් මෙරමීදී වඩන්න පින්වදින ඔය මන හික්මවන. පුළුවන් තරම් මෙරමීදී වඩන්න ඔය මන හික්මවන. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ නිවන් දකින්න ලේසිම ක්‍රමයට දෙටින් පටන් ගන්න කියලා ඉන්ද්‍රිය සංවරය කරන්න. ඉන්ද්‍රිය සංවරය කරන කෙනාට ත්‍රිවිද සුචරිතේ වැඩෙනවා. ත්‍රිවිද සුචරිතේ වැඩෙන කෙනාට සතර සතිපට්ඨානිය වැඩෙනවා. හතර සතිපට්ඨානේ වැන්න කෙනාට සම්ප්‍රප්ත සම්බොජ්ජංගයන් වැඩෙනවා. සම්ප්‍රප්ත සම්බොජ්ජංගයන් වැන්න කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වෙලා විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. අරියතුන් වහන්සේ ලෝකෙට දීවේ. එහෙනම් මේ බලන්න නවත පටන් ගන්න කියලා තියෙන සරලම තැන පටන් ගන්න කියලා තියෙන කොතනින්ද? ඔන්න ඔය කියපු ඉන්ද්‍රිය භාවනාව. මොකද හේතුව? කියන්නේ මේ ඉන්ද්‍රිය පහක් අරගෙන ඉවරදලා මේ මන සහ මුලින්ම මේ ඉන්ද්‍රිය පහ කඩේවා. ඔය ඉන්ද්‍රිය පහ නැති වෙලාවට මොකද කරන්නේ? එයා නිකන් ඉන්නේ. එයා යාගේ දේවල් අල්ලල්ල එයාගේ ආය වේදනා සංඥා නැග ගන්න. හොඳට බලන්න. කොහෙන්වත් අරමුණක් ආවේ නැත්නම් මොකක් හරි එකක් ආවර්ජනය කර කර ඉන්නත්ද කියලා. ඒ ආවර්ජනය කර කර ඉන්න වෙලාවේ බලන්න අර බල්ලෝ වගේ. බල්ලන මෙතන ගෑම පොඩ්ඩක් දාලා පූසට අතන දැම්මොත් මොකද කරන්නේ? බල්ලා ඕක කකා ඉන්නකොට පූස අතන තාවත් එහෙම ටූප් ගාලා ඒකටත් පයින්නවා. ඔය දැන තනි කර බල්ලෙක් වගේ තමයි මේ මනස. මේ හිත හිත ඉන්නවා කරුණක් ගැන. කරුණක් ගැන හිත හිත ඉන්න පින්වතුනි අතීතයේ ගත් දේවා. මොකුත්ම නැත්නම් අතීතයේ ගක් හරි බල බල ඉනවා අර දැන් සමහර පිරිමි ළමයි ඉන්නේ. චිත්‍රපටියක් නැද්ද හොඳ චිත්‍රපටියක් කියන අහනවා. මොකුත්ම හොඳ චිත්‍රපටියක් නැත්නම් මොකද කරන්නේ? එහෙනම් අර බල බල අරක දෙන්නකොත් මම ඊයේ බැලුවා කවන්නේ දෙන්නෝ. අරන් ගිහින් එක බල. පරණ එක හරි කවන්නේ. ඒ පරණ එක බල බල ඉන්නකොට හා අලුත් එකක් ආවා. කියලා කිව්වොත් මොකද කරන්නේ ටක් ගන්න. පරණ එක බලන්නේ නැවතුන අලුත් එක බලනවා. ඔන්න ඕකම තමයි මන හරියටම කරන්නේ. මේ අතීතයේ උපාදාන කරගත්තේ ඔක්කොම සිහි කර කර ඉන්න රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩනගනවා. ඔය ටික ගොඩනගලා ඉන්නකම පිටුතුනේ එළියෙන් මොකක් හරි අරමුණක් ආපු ගමන් අර ඔක්කොම නවත්තලා අර අරමුණ අරන් ඉන්නවා ඉස්සෙල්ලා. ඇයි මේ ඔක්කොම තමයි ගබඩාවේ තියෙන්නේ මන්නේ. එල්ලගත්ත නාම රූප මළුවල මේවා තියෙනවනේ ඔක්කොම. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ කොයි වෙලේ යාවේ හරි ඒවා සංගාන ගන්න පුළුවන් ආවර්ජණය කරලා. හැබැයි අලුතෙන් එකක් ආවොත් එහෙම ඒක දැනගන්න ඕනේ අඳුර ගන්න ඕකම තමයි. අපි ඔ මේ බර කල්පනාවක ඉන්න බර කල්පනාවක ඉන්න එක පාන ජීවිතේ යනවා අඟහරු ලෝකේ ජීවීන් හම් වෙලා කියලා. මේ මොකටද මේ අඟහරු ලෝකේ ජීවීන් කතාද වැදගත්? දන මේ හැබැයි දැනගන්න ඕනේ අඳුර ගන්න. ටක් ගන්න දැනගන්න ඕනේ. මොකද කරන්නේ අර ඔක්කොම හිතේක නැවතුන. හිතේක නැවතල ඉවරලා ටක් ගන්න යනවා. ගීත හොඳ කාරින් ඉන්නවා ආගෙන දැනගන්න ඕන අඳුර ගන්න. රූපයක් හැම පේනවනේ ඒකත් හොඳට බලාගෙන දැනගන්න ඕන අඳුර ගන්න. මොකටද මේක කරන්නේ දැන් මේ දැනගත්තේ අඳුර ගන්න. මොන ප්‍රයෝජනෙයි? ඒක වැඩක් නැහැ. ඒකට හේතුව තමයි පිටුතුනේ ඊට පස්සේ ওই ටික මනු වලට පුරව ගත්තට පස්සේ තමන්ට වෙන අරමුණක් නැති හැම මොහොතකම ඕක මෙහෙ කර කර ඉන්න ඕන. ඕක දැනගන්න මුලව හඳුන ගන්න. ওই දැනගැනීමේ හඳුන ගැනීමේ ක්‍රියාදාමයේ තමයි සිද්ධ වෙන්නේ. බලන්න මනක් විසින් කරන හරිය. එහෙමනම් දැන් මේ සංයෝජන හදා හදා පිටුතුනේ යන ක්‍රමවේදයක් මේ තියෙන්නේ. එහෙනම් මේ ක්‍රමවේදයෙන් යනකොට දැන් ඔබට හොඳ ආකාරම වැටහිලා ඉන්නවනේ පිටුතුනේ මේ ඔක්කොම කාම කියන ගණේට අයිති. කාම කියන ගණයට අයිති වෙන්න හේතුව තමයි මේ ඔක්කොම අමේ කාලදාන. අමේ කියලා කියන්නේ සත්‍ය. යථා භූත ඥාන දර්ශනය. ඒ යථා භූත ඥාන දර්ශනය කියන එක පෙන්වන්නේ. ඇත්ත පෙන්වන්නේ. පින්වතනි ඇත්ත දැක්කොත් මේ කිසිම කෙනෙක් ඔය වස්තු මම මගේ කියලා අල්ලන්නේ නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළ දෙන්නේ සමාධියෙන් යථා භූත ඥාන දර්ශනයට වැටෙනකොට යථා භූත ඥාන දර්ශනයේ නිර්වේදය නිර්වේදයෙන් විරාගයත් විරාගයෙන් විමුක්තියත් විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයත් කියන දේ ලැබෙනවා කියනවා. ආයි මේව චේතනාවෙන් කරන්න ඕනේව නෙමෙයි කියනවා. චේතනාවෙන් ආයි හිතන්න දෙයක් නැහැ. යම් කිසි කෙනෙකුට සමාධිය ලැබුණා නම් සම්මා සමාධිය වෙන්න ඕනේ හැබැයි. නිත්‍ය සමාධිය නම් ඕනි තරම් කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා ඒව නෙමෙයි. සම්මා සමාධිය ලැබුණා නම් විමුතුනේ සම්මා සමාධියෙන් යථා භූත ඥාන දර්ශනය ලැබෙනවා. ඒනි යථා භූතව ලෝකේ දකින ක්‍රමවේදයෙන් දැනෙනවා. තියෙන්නේ මොකද්ද? ඒ තියෙන එක පේනවා. තියෙන එක තමයි පේන්නේ. නැති ඒව නෙමෙයි පේන්නේ. තියෙන එක පේන්නේ. එහෙනම් තියෙන එක පේන නිසා අර සමාධිය නැගිච්ච කෙනානේ යථා භූතව තමයි පේන්නේ. එතකොට මේ සමාධිය නැගිච්ච කෙනා සමාධිය තුල ඉන්න කෙනෙකුට තියෙන සමාධිය තුල ඉන්නවා කියලා කියන්නේ දැහැම් වඩලා කියන එකක් නෙමෙයි. මේ බණ අහන වෙලාවෙත් දිනවලදී ඔබ සමාධිගත වෙනවා. ඒ සමාධිගත වෙනකොට ඔබට ධර්මයේ දැනෙන ප්‍රමාණය වැඩි. මොකද ඇත්ත ඇති සතියෙන් පේන්න පටන් ගන්නවා දේවල්. එතකොට මොකද වෙන්නේ මේ සමාධිය නැගිච්ච කෙනාට? අන්න එතකොට යථා භූතව ලෝකේ පේනකොට තියෙන්නේ ඒ කෙනාට කාන්තාවක් දැක්කම. මම මේ පිළිමය අරමුණු කරගෙන කියන්නේ. කාන්තාවක් දැක්කම එහෙම කාන්තාවගේ තේන ටික තමයි යාට පේන්නේ. නමුත් දැන් දැක්කොත් එහෙම මොනවද පේන්නේ? මෙච්චර කාල දැකලා ඉන්නපු ලස්සනම කාන්තාවගේ දේවලු තෝකට දාගෙන, ගඳ සුවඳක් තෝකට දාගෙන, රසයක් තෝකට දාගෙන, ඔක්කොම දාගෙන, පහසක් දාගෙන ඉවරලා හදා ගන්න එක තමයි තියෙන්නේ. එතකොට එනම් සංයෝජනයක් ඔය තියෙන්නේ. එතකොට තේමුනේ ඇත්ත නෙමෙයි සංයෝජනයක් ඔය තේමුනේ. හැබැයි සමාධිගත වෙච්ච කෙනාට තේමුනේ ඇත්ත තමයි පේන්නේ. ඇත්ත පෙන්නම් ඔය ඇත්තට ඇලෙන්නේ කවුද? හා කියන්නේ හංකඩයක් කර කවුද ඇලෙන්නේ කියලා. කාටද හංකඩයක් කර කතාවද බඳලා? තේන්න තියෙන හංකඩයන්නේ. එහෙනම් හංකඩයන් කතාවද වදින්න වෙන්නේ? කවුරුහරි කිව්වොත් මේ මාපෝමට හංකඩයක් නැත හංකඩේ නෙමෙයි තව තියෙනවලු කියලා කිව්වොත් එහෙනම් හංකඩේ ගහලා ගෙනත් දෙනවා. එහෙනම් හංකඩේ එපාන එහෙනම් මේක ගලින් කියලා. ගලින්. හංකඩේ නැත්තව කමන්නේ හංකඩේ ගහලා ගෙනවොත් එහෙනම් කතාද බලන්නේ ගොල්ලෙක් වෙන්නේ ඒ කෙනට කතාද බලන්නේ කබරේක් වෙන්නේ. ඇයි එතනින් එහා ලෝකෙ වණ්ඩකම දින කාටද? කබරේකට විතරයි වෙන කාටද කබරේකම දිනවා. එහෙනම් හංකඩේ යථා භූතෝ වේල තියෙන හංකඩේ නේද? යථා භූතෝ වේල තියෙන කේහා ලෝමා නකා දන්තා තජෝ කියන පහ විතරයි නේද? එතනින් එහා තව ඔය වේල තිබුණොත් එහෙම බල්ලෙක් වත් ගන්න නැහැ නේ. අර වේල තියෙන ටික ගත්තත් එතන ඔය ටික විතරයි නේද තියෙන්නේ. එහෙනම් යථා භූතෝ දකින්නවා නම් පිටුතේ සංයෝජන හැදෙන්නේ නැහැ ඇතුළේ. එනම් සමාධිගත වෙනකොට සංයෝජනේ හැදෙන්නේ නැහැ. ඒකයි විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි ධම්මෙහි. සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛ ඒකාග්‍රතා සහිත. ප්‍රථමඥානං උපසම්පජ්ජ විහෙරති. බොන්න විදියට සමාධිය නැගිලා එනවා. එන සමාධිගත වෙච්ච කෙනාට පිටින් අන්න එතනින් මොකද වෙන්නේ? යථාභූතව දකිනකොට යථාභූත ඥාන දර්ශනයේ තියෙන කෙනාට නිර්වේද වෙනවා. මෙච්චර කල් අමාරුවෙන් පවත්වාගෙන ගියා, වේද කර කර ගියා, දැන් මොකද කරන්නේ? අනේ මේ මොනවට පවත්වන්නද මේක? දැන් නිර්වේද වුණා. නිර්වේද වෙච්ච කෙනාට විරාග වෙනවා. මෙච්චර කල් රාග කර කර හිටියා, සැරි සැරි මංගල කරගෙන අනේ මේකත් හොඳයි කියලා ඒම අවස්ථාවේ සැරි සැරසල හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇත්ත දැකගත්තට පස්සේ මේව හදන්න මෙච්චර වෙලා වේද කර කර හිටියනේ මේව හදා ඒ හදා හිටපෙක නිර්වේද වුණා. ආයි හදන්නේ නැහැ එකක්වත්. එහෙනම් දැන් මොකද වෙන්නේ? එතනින් එහාට අභිසංකරණය කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. හදා හිටියනේ අභිසංකරණය කර කර වේද කර කර පවත්වගෙන යාමක් තිබුණා. අන්න ඒක දැන් මොකද කරන්නේ? නිර්වේද කරන දැන්ම නිර්වේදයෙන් විරාගයේ වැටුණා. විරාගයෙන් කියන කිව්වෙ මොකද්ද? රාග කරන එක නැවතුවා. විරාගයෙන් මොකද වෙන්නේ? එහෙනම් මෙච්චර වෙලා ඇලිලා ගැලලා හිටියා නම් විගතේ අන්න ඒකෙන් විමුක්ත වෙලා කියනවා. විමුක්ත වෙච්ච උත්තරය ඊට පස්සේ දැන්නම මම විමුක්ත වුණා කියලා විමුක්ති ඥාන දර්ශනය උදා වෙනවා. අන්න ඒක ලැබිච්ච කෙනාට කියනවා දසහංගයේ සමන්නාගතෝ අරහති උච්චති කියලා අරිහතුන් වහන්සේගේ ලෝක පහළ වෙන විදිහට වෙන්න ඕන. එතකොට එහෙනම් දැන් හොඳට හිතලා බලන්න මේ සමාධියේ ඉඳගෙන වැඩ පිළිවෙල. එහෙනම් දැන් යථාභූත ඥාන දර්ශනයටපත් වෙනවා. මේ ඔක්කොම විමුතර මේ අබ්‍රහ්මචර්යා පටිවිරතව හෝති කියන එක විග්‍රහ කරන්න පුළුවන් මට තව දවස් 10ක්. භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මොකටද බින්දුද? මේ සද්ධර්මයේ ආන කුල පුත්‍රයෙක් භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මොකටද? බ්‍රහ්මචර්යාව පූර්ණේ කරා. එහෙනම් බ්‍රහ්මචර්යාව පූර්ණේ කරනවා කියලා කියන්නේ කිව්වද සාතන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ නම් මේ මුළු මහත් නිවන් මඟම. එහෙනම් අබ්‍රහ්මචර්යා පටිවිරතව හෝති කියලා කියන්නේ නම් මොකද්ද? නීච වූ ග්‍රාමීය වූ කාම ධර්මයන්ගෙන් වෙන් වෙලා ඉන්න ඕනේ. එහෙනම් නීච වූ ග්‍රාමීය වූ කාම ධර්මිය කියලා කිව්වහම පස්සේ විඳදේ ඔතනයි තියෙන්නේ අර කාන්තාව ගැන විතරක් නෙමෙයි. හැබැයි කාමේසු මිත්‍යාචාරා කියන එකේ කාමයන්හි මිත්‍යාවෙන් ඇතිරෙනවා කියන එක ගත්තට පස්සේ එන්නේ එතන නම් තියෙන විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා කාන්තාව සම්බන්ධ වැඩ පිළිවෙලක්. එතන හැබැයි අබ්‍රහ්මචර්යා කියන එකේ කාන්තාව සම්බන්ධ වැඩ පිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. මේ විසුණු හතරට මොකටද ඕක පණවන්නේ? අබ්‍රහ්මචර්යාවේ කියන්නේ ඒකම නේ. ඊට වඩා මහ ගැඹුරු හරයක් තියෙන එකක් මේ කතා කරන්නේ. ගොඩාක් දුරට පිටුදෙනි පස්වෙනි ශික්ෂා පදයේ මේ තුන්වෙනි ශික්ෂා පදයේ කියන එක ටිකක් ළඟින් යනවා. හැබැයි පස්වෙනි එක ගොඩාක් අමාරුයි. සැකගන්න. පස්වෙනි එක කිව්වේ අරගු බොන්නේ කියන එක එහෙම නෙමෙයි. ඊට වඩා මහ ගැඹුරු අර්ථයක් තියෙනවා. පස්වෙනි කතා කරන කාලෙක අපි කතා කරමු. එතකොට එහෙනම් දැන් අබ්‍රහ්මචර්යාවෙන් මෙන් වෙන කර්ම වේදේ මේ යන්නේ. එතකොට නීච වූ බ්‍රාහ්මීය වූ කාම ධර්මිය ගැන මේ තාම අපි කතා කරගෙන යනවා. එහෙනම් නීච වූ බ්‍රාහ්මීය වූ කාම ධර්මිය ගැන කතා කරද්දී පිළිතුර එහෙනම් ඔන්න ඔය ඇස පිළිබඳ රූපේ ඇස ඊළඟට ඇසයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි ඊළඟට තියෙන ඔය ස්පර්ශය ස්පර්ශය ගන්න පස්සේ පිටින් ස්පර්ශත් ඔය જાතියම තමයි. තනිකරම මන රැවටීමක් හැදෙන්නේ වෙන දින දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. තනිකරම සිද්ධ වෙන්නේ මන රැවටීම. අපි උදාහරණයක් ගමුකෝ. උදාහරණයකට හිතලා බලන්න පිටින් ඔතන බස් එකකට නැග්ගා. බස් එකකට නැගුණොත් අපි හිතමු දැන් මේ මන්නේ සරල උදාහරණයක් ගන්න මේ උදාහරණය තුළ මේක තේරුම් ගන්න. බස් එකකට නැගලා ඉන්නකොට අපි හිතමු තරුණ කොල්ලෙකුට ආසාවක් ඇති වෙනවා තව කෙල්ලෙක් ගැන. යාළුවෝ මේ ගැන ආසාවක් ඇති වෙලා ඉවරලා දැන් මේ කොල්ල බස් එකේ ඉන්නකොට යාළුවෝ ටික මොකද කරන්නේ? රවට්ටන්නේ හිමීට ඔය හඬ කරලා කියන ඔය ඔය උඹේ පිටිපස්සට ආව අර කෙල්ල. බලන්න එපා, හැරෙන්න එපා, හැරිලා බලන්න එපා, ඔයගේ පිටිපස්සට ආව කෙල්ල. දැන් කියනවා. කියපු ගමන් දැන් මට හරිය සතුටුයි. අයිය දැන් මේ බලබලා හිටපු කෙල්ල ඇවිල්ලා දකින දැන් මොකෙ හිතේ? බලන්න දෘෂ්ටියක් ඇති කරා. දෘෂ්ටි ඇති කරන්නේ ඇහැයි කනයි තමයි ඕනේ. අනිත් ඒවා දෘෂ්ටි ඇති කරන්න බෑ. දැන් මොකද කරන්නේ? කනට කිව්වනේ බලන්නත් එපා කියලා කිව්වා. දැන් දෘෂ්ටියක් ඇති කළා. දෘෂ්ටියේ මොකද දැන් ආන පිටිපස්සට අර කාන්තාව ඇවිල්ලා ඉන්නවා කියන්නේ. දැන් මොකද වෙන්නේ? බස් එක යනකොට පින්වතුනි මේ කොල්ලගේ ඇඟේ අර මේ කාන්තාව කවුරුද පිටිපස්සෙන් ඉන්නගෙන ගෑවෙන්නේ. ගෑවෙනකොට දැන් මට හරීම ආස්වාදයි. ඇයි? හේතුව මේ තමන්ගේ බලාපොරොත්තු වෙච්ච කාන්තාව තමයි මේ ඇඟේ ගෑවෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් පින්වතුනි අර කොල්ල ටික හොව කරලා හිනා වෙනවා. මොකද මේ අවුරුදු 80 විතර ආච්චි අම්ම කෙනෙක් තමයි මේ පිටිපස්සෙන් ඉන්නේ. නමුත් දෘෂ්ටියක් ඇති කළා ඉතේ කවුරු කියලා. අර කාන්තාව තමයි මේ ඉන්නේ කියලා. එතකොට දැන් මොකද වෙනවද? දැන් මෙයා මේ විඳින්නේ මොකද්ද? දැන් මෙයා මේ ස්පර්ශ දහගෙනද විඳිනව නේද දෙයක්? දැන් මේ විඳින්නේ මොකද්ද? මේ විඳින්නේ පින්වතුනි අර කාන්තාව. හැබැයි පින්වතුනි ඇත්තටම කියනවා අර කාන්තාවත් නෙමෙයි ඇගේ ගෑවෙන්නේ. තමන්ගේම බැනීමනේ ඇගේ ගෑවෙන්නේ. බලන්න මොන තරම් මේ මන රවට්ටනවද කියලා. මේ ඇගේ ගෑවෙන්නේ මොකද්ද? බස් එකේ මේ එහෙට මෙහෙට පැද්දෙනකොට පිටේ වදිනව නේද? පිටේ වදිනවා කියලා කියන්නේ පින්වතුනි මොකද්ද මේ වදින්නේ පිටේ? තමන්ගේම ෂර්ට් එක නේද පිටේ වදින්නේ? ඔව්ද නැද්ද? තමන්ගේම ෂර්ට් එක පිටේ වදිද්දි කාන්තාවක් අහවල් කාන්තාව අහවල් කාන්තාව පිටේ වදිනවා කියන මට්ටමට යනකම් කොහොමද පිටුදෙනි මේ මන සැරිසරන හැටි රාගයෙන් දැත්දලා. තව එක මොහොතක්වත් පිටුදෙනි මේ භවයේ ඉන්න කැමතිද? මේ මිනිසුන්ට මම මේ සමහර මිනිසු මාත් එක්ක අමනාපත් වෙන්න ඇති. ඇයි මේ සද්ධර්මයේ අහනකොට සමහර පිටුදෙනි මේ දරුවෝ ඉන්නවා පොඩි දරුවෝ මේ දරුවන්ට අවබෝධ වෙන්න කෙලින්ම අම්මට තාත්තට කියනවා. මරණම් බෑ මේ මම පයි දිනනවා. ඉතින් අම්මා සමහර අම්මලා දාතර මාත් එක්ක තරහ ඇති. අහපු බණනම් අහන්නේ ඔය ආඳුරගේ කියලා. අහපු ගමන් පැවිද්දට යනවා මම මේ මෙච්චර කල් ඉගෙනගෙන පැවිද්ද කරන්නද ළමයි මෙහෙ. එහෙම සිතනද තියෙන්නේ මේ මොන මොලාවක්ද මේ? බලන්නකො කාමේ තථාගතයන් වහන්සේ මේ කාමයේ දේශනා කරන්නේ බල්ලන්ට දාපු මස් කටු වගේ කියලා. මස්ලේ නැතියට බලුලේ ගන්නේ කුස්තිරුමක් ඵලයක් නොවල වන්නේ කියන තැනදී මේකදී කාමයේ තියෙන්නේ. අර කොල්ල තනි කරව අර මස්ලේ නැති යටයක් බල්ලට දැම්මට පස්සේ යට කට්ටක්. ඒක මොකද කරන්නේ? පුළුවන් තරම් ඔබ දමාගෙන හපනවා නේද? හපල උගේම ලේ. අර දත් වලින් වැගිරෙන උගේම ලේ. උටම රහ දැටේවල උ තව හපනවා මේ. මේ හැපේ හපන්නේ මොකටද මේ? දැම්බඩ පිරේ කීතිය හපනවා. නමුත් එක බින්දු මාත්‍රයක් අතුගේ බඩ පිරෙන්නේ නැතිද? තනි කරන හැපිල්ලක් විතරයි නේද? හපල මේ වූ විඩාවට පත් වෙනවා මිසක් කවදාකවත් අතුගේ බඩ පිරෙන්නේ නැහැ. ඔන්න ඔබ හොඳට තේරුම් ගන්න. කාමයේ කියලා කියන්නේ තියුනේ තනි කරන බව ඔන්න ඒ જાති එකක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එක බින්දු මාත්‍රයක්වත් බඩ පිරෙන්නේ නැහැ. අරක බින්දුෙන් අන්තිමට දැන් මොකද වෙන්නේ? දැන් ගමනාන්තයත් පහු කළා. ටිකට් ගත්තේ මේ හැතැම් බෝල් 10යි යන්නේ. හැබැයි ඉතින් අර දැන් අර හිව්වනේ දැන් පිටිපස්සේ ඉන්නේ අර කෙල්ලේ ගියේ. දැන් මොකද කරන්නේ? මූ බත් එක නවත්තන ගන් යනවා. ගිහිල්ලා ආපස්සට හැරිලා බැලින්නම් කවුද? අවුරුදු 80 විතර ආච්චි යනවා. අරුන්ගේ පස්සේ පන්නනවා ඊට පස්සේ කියලා තෝ මා මොකද්ද බලන්නේ කියලා. එහෙනම් බලන්නකො කියන්නේ මෙච්චර වෙනා මොකද්ද වුනේ? ඉතින් මෙච්චර වෙලා ඒක මේ ආස්වාදයක් විඳගෙන නෑවේ. එහෙනම් පිටුදේ ආස්වාද කාම ආස්වාද දිනවද ලෝකේ? මේ කාම වස්තු දිනවද ලෝකේ? කාම වස්තු දිනවද නිවෙන්නේ ලෝකේ? නෑ පුරුෂයාට ස්ත්‍රියව කාම වස්තුවක් නෙමෙයි කාම නීය වස්තුවක් හොඳට මතක තියාගන්න. කාම වස්තුවක් තියෙනවා නම් එකම එක වස්තුවයි ඒ තමයි තමන්ගේ හිත. ඔය මන තමයි කාම වස්තුව. ඒක තමයි තියෙන්නේ සහ මුලින්ම ඕක ඇති කරලා දෙන මොන මුලාවක්ද කියලා හිතලා බලන්න තියෙන්නේ. නිවනම නාතයි කියලා වැටහින් නැද්ද? මේ ඇඟේ ගෑවෙනවා හීකී හිතනවා. මොකද්ද මේ ඇඟේ ගෑවෙන්නේ? තමන්ගේම ෂර්ට් එක ඇඟේ ගෑවෙද්දි තමන් මේ මනසින් හදලා දෙනවා නේ පිටුනේ මහ ලොකු සංයෝජනයක්. හරි ෂර්ට් එක නැතු ඇඟේ ගෑවුණා කියන ඔය අත ගෑවුණා කියන පිටුනේ මේ හංකඩේකට හංකඩයක් නේද මේ වදින්. හැබැයි ඔබ කවදාවත් හිතලා තියනවද මේ අහවලාගේ හංකඩේ වදිනවා කියලා? ඔබ හිතන්නේ මේ මුළු ඔක්කොම ඇඟේ වදිනවා කියලා නේද? බලන්නකො මන හතරද නැහැ. මේ මෙහෙම මේවා තේරුම් ගන්න ඕනේ කිව්වොත් ඒක නිසායි මෙහෙම උදාහරණ අරන් කියන්නේ. නැත්නම් මේක තේරෙන්නේ නැන්නේ මේ ඔබ මේ බල්ලිගුඩ බැංගිගුඩ දාලා කියා දැන්නේ. ඔබේ පැන්නේ ඒක තේරුම් ගන්න. බලන්න මොන තරම් මුලාවක්ද කියලා. කවදාවත් හිතලා තියෙනද තමන්ගේ දරුවගේ හරි කමක් නැහැ. තමන්ගේ මේ වෘතල අත දරුවගේ අත වදින ඔබගේ ඇඟේ. ඒ අත වදින්දි ඔබට කවදාවත් හිතලා තියෙනවද දරුවගේ හැම වදිනව මගේ හැමේ කියලා? එහෙම දෙහිලා තියෙන නැත්නම් මගේ අතේ දරුවා වදිනවා කියලා දේතාවගෙන ඉන්න. බලන්න මෙන්න මේ. ඡංගාලර දරුවා කියන එක හදලා දෙනවා නේද ඇතුලේ. නමුත් ඇත්තටම මොකද්ද වදින්නේ? හංකඩේකට හංකඩයක් වදින්නේ. මෙර මොකුත් නැන්නේ. අපි දරුවා වඩාගෙන ඉන්න. වඩාගෙන ඉන්නකොට දැනෙනවා නම් මගේ ඇඟේ දරුවා වදිනවා කියලා. දරුවා ඇඟේ වදිනවද කියලා? අවදින්නේ මොකද්ද? තමන්ගේම ඇඳුමනේ තමන්ගේ ඇඟේ වදින්නේ. තමන්ගේම ඇඳුම තමන්ගේ ඇඟේ වදින්නේ. පොඩි උණුසුමක් එක්ක දුන්නොත් හරි. ඕනක ඒක ඉදි ප්‍රශ්නයක් නේද? මේ සාම මොකද සාමාන්‍ය කෙනෙක්ගේ ඇඟ උණුසුමයිනේ. උණුසුමයි හෝ සීතලයි හෝ මොකක් හරි දැනෙන්න ඕනේනේ. එතකොට කරන්නේ තියෙන්නේ මොකද්ද? මොකක් හරි අයිස් බෑග් එකක් හරි දාලා ඉවරලා ওই අයිස් බෑග් එක ගෙනල්ලා අර පිටිපස්සෙන් හේතු කරන් ආන්න ඇවිල්ලා බලන්න එපා උඹ ඕමීට පාන් කියලා පිංගල මොකක් හරි ව්‍යන්තම් උෂ්ණයක් හරි සීතලක් හරි මොකක් හරි දෙන්න පිටිගෝණියක් හරි හේතු කරලා නම් පිටිපස්සේ ඒ හොඳටම ඇවි ආපදයක්. හැබැයි ඇඳ දෙකයි කන් දෙකයි වහන්නේ. එහෙම නැත්නම් බලන්නේ පාදිරියලා දෘෂ්තිය දෙන්න ඕනේ. බොරුවට හරි පෙන්නුවොත් එහෙම මේ ෆොටෝ එකක් පෙන්නන මෙන්න මේ ඇවිල්ලා තියෙන මේ බලපන් කියලා මේ පෙන්වනවා. ඔක්කොම ඇතුලේ හදාගත්තා. හැබැයි මුගයාගෙන හේතු කරලා තියෙන්නේ පිටිගෝණියක් දැන්. ඒක කමක් නෑ. ඒ තුරු ඔක්කොම හදාගන්න. මොකද දෘෂ්තිය ආපු ගමන් පින්වතුනි මේ දෘෂ්තිය තුර තංගන්න හදාගන්නවා සංයෝජනය. මොකද අරකින් අවශ්‍ය මොකද වෙන දේවල් දැනෙන්නේ නැහැ. ස්පර්ශයෙන් මොනවද දැනෙන්නේ? හීතල උෂ්ණයක් විතරයි දැනෙන්නේ. හීතලක් හරි උණුසුමක් හරි එහෙම වෙන මොනවද පිළිද ස්පර්ශ දෙන්නේ. ඔය තද ගතිය, සියුම් ගතිය, ඔය දෙක දැනෙන්නේ නැහැ කිසිම. ඔය හීතල උණුසුම ආදී වශයෙන් නියම සහ තද ගතිය සහ මේ සියුම් ගතිය දැනෙන්නේ නැහැ. වෙන හැරෙන දෙයක් ඔකට දැනෙන්නේ නැහැ. ඇගේ පොතන්නද පිළිගොතේ එහෙනම් මේ මට කියන්නේ ඇගේ පොතන්නද පොඩි ළමයා දැනෙන්නේ. ඇගේ පොතන්නද ලොකු ළමයා දැනෙන්නේ. ඇගේ පොතන්නද කළු ගල දැනෙන්නේ. එහෙම දැන්න තැන්දී නද විශේෂයි නෑ. ඔය ඔක්කොම පිළිදලා තද ගතියයි සියුම් ගතියයි උණුසුම් ගතියයි සීතල ගතියයි දැනගන්න ක්‍රමයක් මේ මුළු හංකඩේ පුරාම තියෙනවා. ඕකට නේද ස්පර්ශ කාමයේ කියලා කියන්නේ. එහෙනම් ඔය කාමයේ කොහෙද හදාගන්නේ? කාමයේ සාපලියම හදාගන්න තියෙන්නේ හිත ඇතුලේ. එහෙනම් මේ බලන දැන් මේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මිය නේද මේ තියෙන්නේ හතර වටේ. එහෙනම් මේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්ව කටයුතු කරන වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් මේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්වීම කියන එක ලේසියෙන් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියන්නේ ඒකේ කෙනාගේ සති ඉන්ද්‍රිය මහා හොඳට වැඩිලා තියෙන සති ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය මනාවට වැඩිලා තියෙන නිසා පින්වතුනි ඒ කෙනා හැමතිස්සෙම ඉන්නේ බුද්ධ භූමිය. බුද්ධ භූමිය කියලා කිව්වේ මොකද්ද? සතර සතිපට්ඨාන. කායේ ඒකයි මොකද කිව්වේ පින්වතුනි මේ ශික්ෂාපදේ මම ඔක්කොම නම් විග්‍රහ කරන්න යන්නේ නෑ. මොල් හතර හදි පට්ටානේ විග්‍රහ කළා කියන්නේ මට මාස තුනක් හැමදාම බල කියලා. ඒ තරම් මහා පරම ගම්භීර ධර්ම. ඉතින් මේ කොටසේ අපි හතර හදි පට්ටානේ කතා කරන්න ඕනේ. හේතුව මොකද? සතියේ දියුණු කෙනා හැම මොහොතකම සතියෙන් ඉන්නේ. සතියෙන් ඉන්නවා කියලා කියන්නේ බුද්ධ භූමිය ඇතුළේ ඉන්නේ හතර හදි පට්ටානේ තුලින්. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්. එහෙනම් ඊගොඩ මේ කය අනු අපි කය ගැන හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා නම් අන්නේ හිතාගෙන ඉන්න දේ පහ කරන ක්‍රමවේදෙට කියනවා කායි කාය අනුපස්සී විහෙරති කියලා. අපි කය ගැන දරන්නේ වෙන මැදයක්. කය එකක්, කය ගැන දරන්නේ තව එකක්. අන්න ඒක පහ කරගන්න ක්‍රමවේදෙට කියනවා කායි කාය අනුපස්සී. අනුපස්සනාව කියන්නේ අනු පහ කරලා දානවා. එහෙනම් කය අනුව බලමින් කය අනුව හිතාගෙන ඉන්න ක්‍රමවේදේ පහ කරලා දානවා. වේදනාව අනුව බලමින් වේදනාව ගැන හිතාගෙන ඉන්න ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක පහ කරලා දාන්න. මොකද හැමතැනම පින්තුනි අපි මේ සත්පුද්ගල සම්බන්ධයක් හිතාගෙන ඉන්නේ. මේ සත්පුද්ගල සම්බන්ධය දුරු කරගන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි ඒ සතර සතිපට්ඨාන. එහෙනම් දැන් ඔය තුල ඉන්නකොට පින්තුනි සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන අවුරුදු 7 ඉඳලා 7 දවස් දක්වා පල්ලෙහාට දදා ඉන්න උන්වහන්සේ දේශනා කරන ඔය කියන ඕනම ක්‍රමවේදයකදී මක් වෙන්න පුළුවන් කියලා අනාගාමීත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. දැන් අනාගාමීත්වයේ සාක්ෂාත් වුණා කියන්නේ මොකද්ද කියන්නේ? අර නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයෙන් වෙන් වෙන මට්ටමටපත් වුණා කියන එක නේද? එහෙනම් දැන් බලන්න සති ඉන්ද්‍රිය දියුණු කෙනාට තියෙන මනාකොට මේ ශික්ෂාපදේ ආරක්ෂා කරගන්න පුළුවන්. එතන මේ ශික්ෂාපදේ ආරක්ෂා කරගන්නේ සති ඉන්ද්‍රිය දියුණු කෙනා පින්තරි වහවහ යොසුන් වෙයි. නිරන්තරයෙන් ඉන්නේ කායේ කායානුපස්සී විහෙරති කියන දැන් කය පිළිබඳව කය දකිමින් තමන් වැරදි දෙයක් හිතාගෙන ඉන්න නම් අන්න ඒක පහ කරගන්න වැඩ පිළිවෙල ඉදිරියේ ඉන්නවා. එක්කෝ ආනාපාන පබ්ඩේ තුල ඉන්නවා. එහෙම නැත්නම් සති සම්පජාන්‍ය තුල ඉන්නවා, ඉරියාපත පබ්ඩේ තුල ඉන්නවා. ධාතු මනසිකාරේ නැත්නම් ශරීරයේ අසුභේ බලමින් ඉන්නවා. එහෙම නැත්නම් නවසීවතිකයේ තුල ඉන්නවා. ඉඳගෙන කොහොම හරි පිටුතරින් මේ කයට අනුව කය බලමින් කය ගැන හිතාගෙන තියෙන ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක පහ කරන මානසික මට්ටමේ තමයි හැමදෙස්සෙම ඉන්නේ. ඒකයි කිව්වේ බුද්ධ භූමිය සිහිය පිටවගෙන ඉන්නවා කියලා. එතකොට ආයේ ඒ කිසි දෙයක් ගැන වෙන අරමුණක් නැහැ. එතකොට කයක් දැක්කම අපි හිතන්නේ ඒ කය දැකපු මොහොතේ මේ ඒ උත්තරයට පුළුවන් වෙනවා. ඒ කය ඇත්ත ඇති දැකින් දකින්න. කය ඇත්ත ඇති දැකින් දකින්න ඕ ක්‍රමවේද ගොඩක් හොඳට දේශනා කරලා තියෙනවා. 14 ක්‍රමවේදයක් දේශනා කරලා තියෙනවා. ආනාපාන පබ්බේ, ඉරියාපත පබ්බේ, සති සම්පජාන්නේ, අසුභය, ධාතු මනසිකාරේ 5යි, නවසීවතිකය 9යි, 5යි 9යි 14. 14 වාතාරය දේශනා කරලා තියෙනවා පිටුදී මෙන්න මේකේ යථාභූතය දැකගන්න. ඔබට කැමති විදිහක දැකගත්තා. ඒනම් රූපයක් දැකපු ගමන් අපිට මුඛාන්තා රූපයක් හරි කිරිම රූපයක් හරි දැක්කා. දැකපු ගමන් ආන්ගේ උත්තරයට පුළුවන් ඔක්කොගේ ඉරියාපත පබ්බෙන් දැකේ. එහෙම නැත්නම් ප්‍රතිසම්පජන්යෙන් දකින්න. හොඳට ප්‍රඥාව දියුණු කෙනෙකුට නම් පිංගුදින ආනාපාන පබ්බිනුත් ඔබ දකින්න පුළුවන්. ඉතින් ආනාපාන පබ්බිය කියලා හුස්ම ඉලට පහළට දාලා හරියන්නේ නැහැ. ඊට වඩා මහා ගැඹුරට ගිය ක්‍රමවේදයක් තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ ගැඹුරු ක්‍රම වේදයට දකින්න පුළුවන් කමක් ලැබුණොත් පින්වතුනි ඔය කය කියන එක හිතින් වෙන් කරලා බලන්න පුළුවන් ක්‍රම වේදයකට එනවා. කය කියන්නේ කයක් විතරමයි. මෙතන මේ හිත මේ කය කියලා කියන්නේ මම නෙමෙයි කියන තැනට අතහැරෙනවා. අර සංයෝජන හදන්න දෙන්නේ නැහැ ඊට පස්සේ. සංයෝජන හැදෙනකොට තමයි පින්වතුනි මම දකින්නවා මට පේනවා ඔය දේවල් ඔක්කොම නැగి නැగి එන්නේ. එහෙමෙන් මෙන් ලින්ක් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා පින්වතුනි. ආනාපාන සතියේ මෝහ චරිතයට සප්‍රාය නොවේ කියන. මෝහ චරිතය කියලා කිව්වේ සද්ධර්මයේ මනාකොට අවබෝධ කරගත්ත නැති කෙනා. සද්ධර්මයේ මනාකොට අවබෝධ කරගත්ත නැති කෙනාට ආනාපාන සතිය සප්‍රාය නොවේ. ආනාපාන සතිය නොකියන. මේ ආනාපාන සතිය තියෙන්නේ බුදුදී ප්‍රඥාවන්තයෙන්. මොකද බුදු කෙනෙක් ලෞතරා බුද්ධ රාජ්‍යයට පහළ වෙන ක්‍රම මේ බුද්ධ රාජ්‍යයට පත් වෙන ක්‍රමවේදයට කියන ආනාපාන සතිය. ඉතින් අදෝක හුස්ම රැල්ලක් එක්ක අල්ලගෙන කටයුතු කරන ක්‍රමවේදයකුත් තියෙනවා. ඉතින් ඒකම නිවන් දකින්න පුළුවන් ඇති. නමුත් ඊට වඩා එහාට ගිය ක්‍රමවේදයක් තියෙනවා කියන ආනාපාන පබ්බේතු. ඒක ඉතින් මේ බොහෝම සද්ධර්මයේ මෙමුරෙන් අසුරු මිසුරු කරන අයට තමයි කියන ඒක වටහා ගන්න පුළුවන්. ඉතින් ඒක වෙනම දේශනා කරලා ඇති මේ අපි මේ දේශනාවල ඒක පොඩ්ඩක් අහන්න ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ආනාපාන සතිය කියන එක දේශනා කරා. ඒගොල්ලෝ ඉදිරි දේශනාවල තව 3-4ක් කරන්න ඕනේ දේශනා තියෙනවා. දැන් ගොඩාක් එකතු වෙලා ඒව කොහොම මොකද ත්‍රිවිධ රත්නයේ ಗುಣ සංඝ රත්නයේ ಗುಣ විතරයි කතා කරන්නේ. පැය 4ක විතර දේශනාව. සංඝ රත්නයේ ಗುಣ. ওই ಗುಣ නමේ තියෙන්නේ මම ඒකයි කිව්වේ. ආර්ය පුත්‍රයන් වහන්සේ දේශනා කරන්න හතියක් දේශනා කළා. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන්න උන්වහන්සේ 2500ක් කියලා තාම දේශනා කරනවා. අප්‍රමාණ ගුණස්කන්ධයක් තියෙනවා. මේ දේවල් කියන්නේ පය හතරක් විග්‍රහ කරලා ධර්ම රත්නයේ ಗುಣ විග්‍රහ කරන්න ඕනේ සංඝට මේ බුද්ධ රත්නයේ ಗುಣ විග්‍රහ කර ගන්න ඕනේ. විවිධාකාරයේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා අපිට ඒවා විග්‍රහ කරලා දෙන්න. ඒ ඔක්කොම පය හතරේ දේශනා. එකක්වත් මේ පයකින් දෙකින් එහෙම ඉවර කරන්න පුළුවන් ඒවා දෙන්න. ඉතින් කායානුපස්සනාවත් ওই විදිහටම තමයි ඒ වගේම පින්නතර. ඉතින් මේකේ තියෙන මේ ආනාපාන පබ්බේ නැත්නම් ආනාපාන සතිය කියන එකත් පය 10ක් විතර කතා කරලා පුළුවන් වෙන මේක පය හතරකින් නම් ඒකත් බැරි වෙනවා. මොකද ඒ තරම් මහා ගැඹුරට තියෙන ධර්ම කාරණාවක්. හිතා ගන්න පුළුවන් ද සිංහල ඉතින් බෝධිසත්වෙක් බුද්ධ රාජ්‍යයට පත් වෙන කරන භාවනාව ගැන. උන්වහන්සේ කුඩා කාලේදී දඹරු සෙවණේදීම ওই භාවනාව කළා නම් දෙමුදෙනි පුබ්බේ අනුසුදේසු ධම්මේසු කියලා කියන්න ඕනේ නැහැ. උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙලා කිව්වනේ මම මේක මේ බුද්ධ රාජ්‍යයට පත් වීම උදෙසා කරපු කිසිම දෙයක් පෙරනවා තු විරු ධර්මයන් කිය. මම මේට කලින් කවර කවදාක්වත් මට මේවා මේ පාවිච්චි කළා නැහැ මම මේවා කිය. නේද පුබ්බේ අනුසුදේසු ධම්මේසු කියලා මම පෙරනවා තු විරු ධර්මයන් කිය ධම්ම මත පාරුණා කියලා උන්වහන්සේ දේශනා කළා. එහෙනම් මේ උන්වහන්සේ බිඳුදෙනි ඔය පටිච්ච සමුප්පාද ධම්ම න්‍යාය අවබෝධ කරගන් හිටියේ නැහැ නේ මෙච්චර කාලෙ. බුද්ධ රාජ්‍යයට පත් වෙන මොහොතේ තමයි උන්වහන්සේ පටිච්ච සමුප්පාද ධම්ම න්‍යාය ධර්මය අවබෝධ වුණේ. බුද්ධ රාජ්‍යයට පත් වෙන මොහොතේ තමයි උන්වහන්සේ ආනාපාන සතිය තමයි උන්වහන්සේ වඩන්න පටන් ගත්තේ. ඒ ආනාපාන සතිය කියන උස්මරන් ලක්ෂිතරා නෙමෙයි ඊට වඩා තව එහාට ගිය ක්‍රමවේදයක් තියෙනවා. සබ්බකාය පරිසංවේදී අසදේ සාංගිත සික්කතිය කියලා කිව්වට පස්සේ ඔබට අර්ථ දීලා තියෙනවා තියෙනුනේ සබ්බකාය කියලා කිව්වම උස්ම නැමැති කාය කියලා. ඉතින් ඔබ හොඳාකාරව දන්නවා සබ්බ කියලා කියන්නේ සියලු කියලා. නැත්ද? ඒක දන්නව නේද ඔක්කොම? සබ්බ කියලා කියන්නේ සියලු නේද? එහෙනම් අපි කියන්නේ සබ්බ කාය කියන්නේ දෙන්න පොදු උත්තරයක් මට සබ්බ කාය කියන්නේ මොකද්ද කියලා එනවා සියලු කාය එන්නෝනේ නේද එහෙනම් හුස්ම නැමැති කාය කියන්නේ මොකක්ද ගැළපෙනවා එහෙනම් හුස්ම නැමැති කාය නෙමෙයි මේ කියන්නේ සබ්බ කාය කියන්නේ මොකද්ද චක්කු කාය රූප කාය චක්කු විඥාන කාය සෝත කාය ශබ්ද කාය සෝත විඥාන කාය ගාන කාය ගන්ධ කාය ගාන විඥාන කාය ජීවා කාය රස කාය ජීවා විඥාන කාය කාය කාය පොට්ටම්බ කාය කාය විඥාන කාය මනෝ කාය ධම්ම කාය මනෝ විඥාන කාය ඔය කියන ටික ඔය තියෙන කාය වල දැන් සබ්බ කාය පටිසංවේදනය වෙන හැටි සේ සියලු කාය මේ චක්කු කාය රූප කාය කිවදනේ මේ චක්කු විඥාන කායත් එක පටිසංවේදනය වෙන හැටි ඒකේ චන්ද රාගයෙන් මැදිලා පළත්වාගෙන යන හැටි දකිමින් වාසය කරනවා එහෙනම් මේ ලේසි වැඩක් නෙමෙයි ඒකයි මම කිව්වේ ඒක මම විග්‍රහ කරන්නත් තමයි ඉස්සරහින් හැබැයි දෙගදෙනි ඔබට රූපයක් දැක්කට පස්සේ මම ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න මොකද එකපාරට ඔබට රූපයක් දැක්ක පමණින් දෙගදෙනි ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ ආනාපාන සතිය හැබැයි හොඳට ධර්මස්කන්ධය අවබෝධ කරගත්ත කෙනෙකුට නම් රූපයක් දිහා බලාගෙන ආනාපාන සතිය වඩන්න පුළුවන් රූපයක් දැක්ක ගමන් දෙගදෙනි ඔබට ඒ ආනාපාන සතිය වැඩනවා නම් ඒ රූපේ කලින් වෙන්නේ නටක් ගන්න යදා මූතෝ දකින්න ඒක ජීවිත සතියින් ඉන්නවා කියලා හවදාකවත් මායයට අල්ලන්න බෑනේ මායය දාගෙන ඉන්න දෙගදෙනි මේ තොන්නු හැම කිස්සෙම මාරය බිලි බානවා බිලි කොක්කට දාගෙන තියෙන හැමතිස්සෙම. එතකොට බිලි කොක්කේ ඉන්න කෙනා බින්නද මේ බිලි කොක්කට අහු වෙනවා ටක් ගන්න. ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ දෙන්නේ බුද්ධ භූමියේ ඉන්න කෙනෙකුට අනුතරක් නෑ. බුද්ධ භූමියෙන් එළියට දැස්සොත් එහෙම ඉවරයි. ඒකයි ඔය විශේෂයෙන්ම කියන්නේ අපි මේ දේශකයන්න් වහන්සේලා. ඔබ බුද්ධ භූමියේ මෙමේ නම් ඉන්නේ දේශනා කරන එක මහා භයානකයි. දැන් ඔබට පේනවලු කිව්වොත් මේ අපිට වෙලා තියෙන්නේ මේ මේ මේ මේ බුද්ධ භූමියෙන් එළියට අණිය තියන්නේ නැතුවම ඉන්නේ. නැත්තම් එහෙම පිළිගන්නේ කෙලින්ම මායයා අර වලට තල්ලු කරනවා. වල කපන්නේ කවුද? වල කපන්නේ පිළිගන්නේ මේ සද්ධර්මයන් පින්වත් දෙවිස. මේ දඩගෙන කපනව නෙමෙයි. ඒ සාසනයට ගන්න දෙයක් ඒක. දැන් මේ ධර්ම දේශනා වෙනකොට පිළිගන ගොඩාක් කරන් පූජා කරනවා. අනේ මේ වගේ ධර්මයක් අහලා තිබ්බේ නෑ කියලා ප්‍රශංසා කරනවා. ඔය ඔක්කොම කරලා කරලා කරනවා කියන්නේ මොකද්ද? ඔය ඔක්කොම සාසනයට නිකරන්නේ. හැබැයි මේක අවබෝධයට ගන්න බැරි වුණොත් ධර්ම දේශකයන්න් වහන්සේලාට මොකද වෙන්නේ? Tamanට මේක පෞද්ගලිකව ගන්න යනවා. පෞද්ගලිකව ගත්තා කියලා කියන්නේ සිංහතුනි අර වල කපන්න ඉඩ දුන්නා කියලා. අර වල කපපු ගමන් මොකද වෙන්නේ? වල ගාවින් යද්දිම මොකද කරන්නේ මාරයා? පොඩි තල්ලුවක් දාන්නේ. මේ මහ වෙහසක් වෙන්නේ නැහැ මාරයා. ඇයි හේතුව? මාරයාට අවශ්‍ය එක කපලා දෙන්නේ කවුද? උවස උවතියෝ. හැබැයි මේ දේශනා කරන සිංහවත් තිරස හැමතිස්සෙම අවබෝධයට ගත්තා නම් මේ දෙක පිළිගන මේ දෙන ලාභ කීර්ති ප්‍රශංසා සියල්ලම සාසනයටයි දෙන්නේ. මේ මට දිනේව නෙමෙයි. එහෙනම් මේ සාසනයටයි මේ හිමිකම තියෙන. එහෙනම් සාසනයට මේ දේවල් උරුම වෙච්චායි මට අවශ්‍යයි. අන්න ඒතන ඉන්න පුළුවන් නම් බුද්ධ භූමියේ පය ගහගෙන ඉන්න පුළුවන් නම් දේශනා කරන්න කවදාවත් කිව්වොත් නැත්තම් නම් ඉවර තමයි. ගෝපල්ලෙක් තමයි අන්තිමට කිව්වේ. ගෝපල්ල කිව්වේ කවුද? ගෝපල්ලගෙන අනුන්ගේ හරක් බලන එක. තමන්ගේ වැඩේ කරන්නේ නැතුව අන්තිමට අනුන්ට බල කී කී ඉන්න මට්ටමක් විතරයි උදා වෙන්නේ. මේ උන්වහන්සේලා කෙරෙහි බොහෝ අනුකම්පාවෙන් කියන එක නිසා තමයි තියෙන්නේ මේ ලාභ කීර්ති ප්‍රශංසා එනකොට අපි පලා යන්නේ. හැමදෙයක්ම ඔබට කියන්නේ ඒකයි ධර්මයයි ඔබයි කියලා කිව්වේ. ඔබට හිතා ගන්න තියෙන ධර්මයයි මමයි මේ මාව ගාව ගන්න එපා. ඉතින් මම ඔබට කල්යාණ මිත්‍රෙක් වගේ ඉන්නම්. වැඩේ කරන්නේ ආයි මේ මාව දැක්කේ කියලා මොනව කරන්නද කිව්වදනේ මාත් එක්ක කතා කළා කියලා මොනව කරන්නද? දැන් හරි දැන් මාත් එක්ක කතා කරන්නේ මොනව? දැන් මේ මිත්‍ර කල් දැන් මේ ඉන්නකොට ඉතින් එනවා. කිරිසේ එනවා. ඒ විදිහට මාත් එක්ක කතා කරනවා. දැන් මොනවද කිව්වදනේ මාත් එක්ක කතා කරන්නේ? දැන් මේ කතා කරපු එක්කෙනෙක්වත් කවදාවත් ඇයි ලහන්නේ ආනාපාන ශබ්දේ විස්තර කරන්න කියලා කතා කරන්නේ? කොහොමද? හොඳින් ඉන්නවද? ආරාමයේ වැඩ කටයුතු කොහොමද? ඔබ වහන්සේ ඔක්කොම හොඳින් වේද? ඔබ වහන්සේට මොන හරි අවශ්‍ය දේවල් දිනනවද? මම කියනවා ඔබ දිනනවා මේ තුන් ජීවිතේ තියෙනවා පාත්‍රේ තියෙනවා. පාත්‍රේ මුළු ජීවිත කාලෙම මේ තුන් ජීවිතේ තව අවුරුදු 5කට ඇති. ඔක්කොම හරි. දාන මාන ටිකක් හම් වෙනවා. හරි. ඒක බොහොම සතුටු වුණා. සතුටේ ලයිව් වෙලා වන්දනා කරලා යනවා. දැන් නිවන් දැක්කද? නෑ. ඒකයි මම කියන්නේ මේක. ඒක නිසා අපි ඒක දැනගන්න ඕනේ. ඉතින් අපි දැනගත්තා නම් හරි. අපි දැනගෙන ඉවරලා එතනින් මිදිල යනවා නම් හරි. ඒකයි මම කියන්නේ. ඉස්සරහ දොරෙන් ගිහලා බණ ටික කියලා පෑල දොරෙන් පැල්ල යන්න කියලා. ඇයි හේතුව? ආයි ඉස්සරහ දොරෙන් බණ කියලා ඉස්සරහ දොරෙන් එළියට එන්න ආවොත් අර උපාසක උපාසිකාව ලොකු වලක් අපලා තියෙනවා නැද්ද? බුද්ධ භූමියේ ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. බුද්ධ භූමියේ ඉන්නවනම් මාරයට අල්ලන්න බෑනේ. මේ වලක් කපනවා කියලා කිව්වෙ වැරදි වැඩක් කරනවා කියන එක එහෙම නෙමෙයි. වැරදියට වටහා ගන්න එපා. මොකද ඔබ සාසනයට කරන පූජාව මේ විදිහටම කරන්නේ. ඔය හිතාගෙන හිටියා වගේ දෙගුණයකට කරන්නේ තුන්ගුණයකට කරන්නේ. ඒක ඒ සාසනයටනේ කරන්නේ. ඒක පෞද්ගලිකව බාර ගන්න කිව්වොත් තමයි බින්දුතේ අර ප්‍රශ්නේ උදා වෙන්නේ. හැබැයි මේ බුද්ධ භූමියේ තුල ඉන්න කෙනෙකුට බින්දුතේ කවදාකවත් ලාභ කීර්ති ප්‍රශංසා වලින් හානියක් කරන්න බෑ. ඒක නිසා තමයි පැවිද්දට පත් වෙනකොට අම්මට මේ කියන්න කියලා තියෙන්නේ. අම්මට අදිස්ථාන කරන්න කියලා තියෙන්නේ. මගේ දරුවාට ලාභ කීර්ති ප්‍රශංසා නම් ලැබෙන්නේ පා කියලා මේ අරියත්තේ සාක්ෂාත් වෙනවා. මෙවල තියෙන මේ ගමනට එකතු වෙච්ච අය ලාභ කීර්ති ප්‍රශංසා තරම් දරුණු විනය තවත් නැහැ. හැබැයි බුද්ධ භූමියට එන්න ඕනේ කෙනෙක් මගේ සද්ධර්මයේ දේශනා කරන්න බුද්ධ භූමිය තුලේ දෙක. මේ සියලු දේ සාසනික ප්‍රතිපදාවට මේ සියල්ල සාසනයේ මට නම් එක දෙයක් වන්නේ. කවුරු කෙනෙක් ඇහලා වැරදත් අනේ මට දෙන්න. සම්බුද්ධ ශාසනයේ සතාගතයන් වහන්සේගේ ඒ උත්තරීතර ධර්මකායටයි මේ වන්දනා කරන්නේ. එච්චරයි. වෙන කිසි දෙයක් නැහැ. ඒ උත්තරීතර මහා සංඝරත්නයටයි මේ වන්දනා කරන්නේ. ඒක නිසා පින්විතනි ඔබ මේ අපි වන්දනා කරනකොට හැම මොහොතකම පින්විතනි හිතා ගන්න මම මේ වන්දනා කරන්නේ කාටද? අස්ථාරයේ පුද්ගල මහා සංඝරත්නයට. මොකද හේතුව ඒක එක දෙයක්වත් මම පෞද්ගලිකව නම් ගන්න ලෑස්ති නෑ. ඉතින් ඔබ පෞද්ගලිකව දෙන්නත් එපා. ඔබ වන්දනා කරන වෙලාවට පිළිදෙණි ඔබ අධිෂ්ඨාන කරන්න මම මේ අස්ථාරි පුද්ගල මහා සංඝරත්නයටයි වදිනවා. ඒ වගේම පිළිදෙණි අපිත් ඒ වැඳුම පිළිගන්නේ මේ මහා සංඝරත්නයට කරන වැඳුමක් විදියට. හැම දෙයක්ම මහා සංඝරත්නයේ සිහි කරලා පූජා කරනවා. මෙතන ඔබ මොනවා ගෙනලා පූජා කළත් පිළිදෙණි මහා සංඝයාට පූජා කරනවා කියලා හිතාගෙන පූජා කරනවා. ඔබ කුටියක් පූජා කළත් අහවල් හාමුදුරන්ට කුටියක් පූජා කරනවා කියලා කරන්න එපා. ඔය ධර්මයේ ඔබයි ආරණම් මම හිතන්නේ මට පූජා කරන හදල කුටි තියෙනවා ඒක 20කට වත්. හැම කෙනෙක්ම එලා මේ ඔබ වහන්සේට කුටියක් ඒ කල්ලේදී ඔබතුමාට කුටියක් මහා සංඝරත්නයට පූජා කරනවා. එච්චරයි. මහා සංඝරත්නයට පූජා කරනවා. ඒ තරම් එහාගේ දානයක් නැහැ පිටින් ඊට වඩා කී අනුභවයක් නැහැ කිසිම දෙයක්. තථාගතයන් වහන්සේ නමකට පූජා කරන දානයකටත් වඩා මහා ප්‍රබල ආනිසංස තියෙනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානය. ඒක නිසා තමයි පිටින් අර ප්‍රජාපති ගෝතමී කියන්නේ තථාගතයන් වහන්සේ දීපේ ගෝතමී සංඝයාට පූජා කරා. සංඝේ ගෝතමී දේහි ගෝතමීනි සංඝයාට පූජා කරන්න ඔය සිවුර මට නෙමෙයි. ඔබ සංඝයාට පූජා කරන කල්ලි මාද පිදුවා මේ සංඝයාද පිදුවා වේ. මොකද සංඝයා කියලා කියන්නේ සංඝයා. සංඝයා නෙමෙයි සංඝයා. සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක එකතු වීමතුරි ග කියලා කියන්නේ ගසා දාපු. එන අවිද්‍යා තෘෂ්ණා දෙක එකතු ගසා දාන හෝ ගසා දාපු ඒ මහ උත්තරේ කොටසයි කියනවා සංඝයාට පූජා කරද්දී බුදුහාමුදුරුවෝ කියන්නේ එතනින් එක කොටස. ඒක නිසා සංඝයාට පූජා කරන්න කියන එක තුල ඒක හට ගන්න. ඉතින් මේ කිව්වේ බුද්ධ භූමියේ නේ. එන බුද්ධ භූමියේ පිටර වැඩ කරන්නේ හැම කෙනෙක්. හරීම පරිස්සම් වෙනකොට නැත්තම් නම් ඉතින් මේ භව ගමන කෙරව ගැනීම ඔතනින් ඉවරයි. ගෝපල්ලි බිහිවිලි ඉඳි. රාමගීත ප්‍රසන්නා දාන ඔක්කොම එලා ගෝපල්ලි බිහිවිලා ඉඳි. ඒක නිසා මම ඔබට කිව්වේ එකයි මං ගත්ත තීරණේ. යන ඔබම නාප වෙන්න එපා. ඔබට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව නැත්තම් බින්දුතින් ඔබ මාව උපාදාන කරගන්න. අහවල් හාමුදුරුවෝ කියලා උපාදාන කරගන්නවා. ඒක සුදුසු නෑ. ඒක තුලින් ඉන්නේ තමන්ට විනාශයක් නිසා තමන්ට හොඳ දෙයක් නෙමෙයි. ඒක නිසා අපි ධාරීනේ ඒ කටයුතු ඒ විදිහට කරගන්න. එහෙනම් දැන් මේ සතර සතිපට්ඨානය තුල ඉන්න කෙනෙකුට තියෙන අර කනීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගේ මෙන් වෙලා ඉන්න පුළුවන්. මොකද හැම මොහොතකම මේකයි මම කිව්වේ දැන් මේ රූපයක් දැක්කම ඒ රූපය ඒ කෙනාට පුළුවන් සති සම්පජා නැත්නම් ඉරියාපත භබ්දයෙන් බලන්නේ. ඒ කෙනා ඇවිදිනකොට කොහොමද ඇවිදින්නේ? කොහොමද මේ සංකල්පයේ සිද්ධ වෙන්නේ? අපි ඔය ඉරියාපත භබ්දයෙන් කියන එක දේශනා කරලා තියෙනවා. හරි සම්පජන්නේ වෙන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා. ඒක එක ටිකක් පොඩ්ඩක් බලන්න තියෙන්නේ. මොකද මේ මහා ගැඹුරු ධර්මස්කන්ධයක් මම හිතා සති දෙක තුනක් පැය තුනක් වගේ දේශනාවලින් දේශනා කරමු. ගැඹුරු ධර්මස්කන්ධයෙන් කියවෙනවා මේ ශරීරය කොහොමද ඇවිදින්නේ කියලා. මේ ශරීරයෙන් තියෙන්නේ මේ කාය විඥානයක් වඩන කාය සංකාරයක් වඩන වෙලාවෙදී කාය විඥාන හැදෙනකොට ශරීරයේ ශක්තියක් නිපදවිලා ඒ ශක්තිය මොලේ හරහා මේ ලේ ධාතුවට සම්බන්ධ වෙලා මේ කාය චලනය වෙන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මොකද කරන්නේ මේ ඉස්සරහින් තමන්ගේ ඉස්සරහින් කවුරු හරි යනකොට දෙන්නේ අන්නේ කෙනා බලන්න ක්‍රමවේදයක් උගන්වලා තියෙන සත්‍යගත යනවා. ඉස්සරහට යනකොට ඉස්සරහට යන විදිය ගැන බලනවා. පස්සට එනකොට පස්සට යන පස්සට වෙන විදිය ගැන බලනවා. ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නේ කොහොමද කියලා බලනවා. හදපිලා ඉන්නවා නම් හදපිලා ඉන්නේ කොහොමද කියලා බලනවා. තමන් ගැනත් බලනවා අනුන් ගැනත් බලනවා. ඒ බලනකොට දෙන්නේ මෙච්චර වෙලා තිබුණා නම් සත්පුද්ගල සංඥාවක් අරගෙනයි අන්නේ සත්පුද්ගල සංඥාව යනවා මේ කය කියන්නේ සත්වයක් නෙමෙයි කියලා. මොකද හේතුව අර ශක්තිය නිපද වෙනකොට තියෙන එක පොඩ්ඩක් කියන්නේ නැත්නම් ඔබට වැටහෙන එකක් නැහැ මේ ධර්මයේ ධර්ම කොටස අහලා නැත්තම්. විඥානයේ තමයි තියෙන්නේ මේ සංඛාර තුලින් විඥානයේ හැදෙන වෙලාවේ තමයි තියෙන්නේ මේ ලෝකෙට එනර්ජි එකක් නිපද වෙන්නේ. ශක්තියක් නිපද වෙන්නේ. ඕන්නෙ නිපද වෙන ශක්තිය මොලේ හරහා ලේ ධාතුවට සම්බන්ධ වෙන හැවිදී. ඔය ඔන්නේ මේ ලේ ධාතුවට සම්බන්ධ වෙන කොටසට කියනවා කියන්නේ චිත්තජ වායෝ ධාතුව කියන. ඒක චිත්තජ වායෝ ධාතුව. ඒ චිත්තජ වායෝ ධාතුව මේ ඔක්සිජන් අංශු සියුම් සියුම් කැලි වලට කඩලා ඉතාමත් සියුම් අංශු වලට කඩලා පින්වතුනි ලේ ධාතුවත් එක්ක සම්බන්ධ වෙනවා. මේ ජීවිතේන්ද්‍රිය තියෙන ජීවිතේන්ද්‍රිය කියන එක පින්වතුනි මේ හදවතේ ලේ ඇතුළු කරගෙන තියෙනවා කියලා කියන්නේ ඒක. මේ ලේ ධාතුවත් එක්ක සම්බන්ධ වෙනවනේ හැම මොහොතකම නැත්තම් කාය සංකාරයක් වචී සංකාරයක් වඩන්න බෑ. ඒ ලේ ධාතුවත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ එතනින් එහාට මොකද වෙන්නේ? ඒ ලේ ධාතුව මේ දිය සියුම් නහරවැල් හරහා ගිහිල්ලා එක තැනක් තින්පිලා අනිත් තැන හැකිලෙනවා. ඔය තින්මෙන හැකිලෙන ක්‍රමවේදයක් මේ ශරීරයේ තියෙනවා. දැන් මට මේ වගේ අත මෙතනින් තියෙනවා මම වැල මෙතන මේ වලලු කරගාමින් මේ අත නවනකොට වෙන්නේ මොකද්ද? මේ පැත්තෙන් දිගහැරිලා අර යට අතින් ඇකිලෙනවා. එහෙනම් මේ පැත්තෙන් දිග ඇරලා යට පැත්තෙන් ඇකිලෙන ක්‍රමවේදයක් මේ තියෙන්නේ. මේක හොඳ ආකාරව බලන්න පුළුවන් පිළිතුරු YouTube එකේ ගහලා බලන්න. ඔය ජර්මන් විද්‍යාඥයෙක් ජර්මන් වෛද්‍යවරයෙක් මේ මිනිස්යාගේ ශරීරයේ කපලා පෙන්නනවා. මැරිච්ච මිනිස්යාගේ ශරීරයේ කපලා පෙන්නනවා පිළිතුරු මේ අතපය එහෙම චලනය වෙන විදි. අන්න ඒක හරි ආකාරව ගැදුවනම් මේ කියන එක ඔබට තේරුම් යයි හොඳට. Human body human anatomy මොකක් හරි එකක් ගහන්න. එතකොට ඒක එයි. ඒ ආවට පස්සේ ඔබට දැක බලා ගන්න පුළුවන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? එක පැත්තකින් දිග ඇරලා අනිත් පැත්තෙන් ඇහිලෙනවා. දැන් මෙතනින් අත කපලා මේ වළලු කරට පොඩ්ඩක් පල්ලෙයෙන් අත කපලා ඉවරලා එතන තියෙන නාල දෙකක් ඇද්දොත් එහෙම තියෙනවා. ඒ ඇද්ද ගම අත මෙහෙම වැටෙනවා පල්ලෙහා. ඒ මේ පැත්තෙන් කපලා ඉවරලා මේ පැත්තෙන් ඒ උඩ පැත්තෙන් කපලා ඉවරලා උඩ පැත්තෙන් ඇද්දොත් එහෙම අත මේ පැත්තට නැවේ. එහෙනම් මේ මෙහෙම දිග ඇරෙන නැවෙන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මෙහෙම දින්න මේ අතපය නැවිලා දිග ඇරෙනකොට අපිට හිතෙනවා ආනේ සත්වයෙක් මෙතන ඉන්නවා. දැන් මේ කය කියන්නේ සත්වයෙක් නේ කියලා හිතෙන්න පටන් ගන්නවා. නමුත් ඇත්තම සිද්ධ වෙන්නේ මොකක්ද? අර එනර්ජි එක ඇවිදින්න ඉවරලා අපි මෙතන මේ ටින් බීම් හැකලින් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. එහෙනම් දැන් ඔබ මේ අත කුඩට පල්ලෙහාට නවන්න කලින් ඔබ හිතින් මේක හිතන්න ඕනේ. හිතින් මේක හිතනවා කියලා කියන්නේ සිංහලෙන් අර කාය සිවුම් වූ කාය සංකාර වඩවඩ කෝටි ගාන කාය සංකාර වඩවඩ තමයි මේ අත මෙහෙම මෙහෙම හෙල්ලේ. එහෙනම් දැන් මේ කෝටි ගාන කාය සංකාර වැඩි යනකොට මොකද වෙන්නේ? ටික ටික මේ අත මෙහෙම පාත් වෙනවා පල්ලෙහා. ඒ ටික අර පැත්තෙන් දිග ඇරෙනවා මේ පැත්තෙන් ඇකිලෙනවා. ඊට පස්සේ ඔබ ආයෙ උඩට යනකොට මොකද වෙන්නේ? මේ පැත්තෙන් ඇකිලිලා අර පැත්තෙන් දිග ඇරෙනවා. ඔන්න ඔය වගේ ක්‍රමවේදයකට පිළිවෙලින් මේ අතපය චලනය වෙනවා. හැබැයි මේ අතපය චලනය කර කර යන කෙනෙක් දැක්කම අපිට හිතෙනවා ආනේ මේ කයනි හත්පය. හොඳට බලන්න ඈත යනවා බල්ලේ. ඈත බල්ලේ යනකොට පිළිවෙලින් ඔබ එකපාරට හිතෙනවා මුළු පණ තියෙනවා. බල්ලකොට මොකද මේ රොබෝ බල්ලේ. හැබැයි මේකට බාහිර බලපෑමක් නැතුව මේ චලනය වෙන නිසා අපිට හිතෙනවා මේක බල්ලෙක් කියලා. පල තියෙනකෙක් කියලා. බලන්න අපි රැවටෙන්නේ නැහැ. හැබැයි රොබෝ බල්ලෙක් මේක. බල්ලෙක් යනවා පින්විතන ඉස්සරහා. ඒකගේ කකුල් පොඩි එක්කෙනෙක් එහාට මෙහාට ඉස්සරහට සල්ලේ කර කර අවයි යනවා. එතකොට හිතෙනවද ඔබ මේ බල්ලෙක් යනවා කියලා? කවුරුහරි කෙනෙක් බාහිරින් බලපෑමක් කරලා චලනය කර කර රහය යන වෙලාවට ඔබ කවදාකවත් හිතනවද මේ බල්ලෙක් යන්නේ කියලා? කවදාකවත් හිතන්නේ නැහැ මේ බල්ලෙක් යන්නේ කියලා. ඔබට මේ වෙලාවට හිතෙන්නේ මොකද? මේ රූපකයක් නෙමෙයි රහය යන්නේ කියලා හිතෙන්නේ. හැබැයි ඇතුළට මෝටර් හයි කරලා රොබෝ බල්ලෙක් හදලා තිබ්බනම් තියෙන්නේ අන්නේක පාට හිතනවා මේ බල්ලෙක් තමයි යන්නේ කියලා. ඒකට හේතුව තමයි අර ඇතුළෙන් මේ වෙන සිද්ධි ධාමයේ ඔබට අවබෝධයක් නැති එක. මේ විද්‍යාඥයන්ට විඳින්න ඔබ දන්න රොබෝ බල්ලු ඉන්නවා. එකයි කාකාරයේ යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඔය බැකෝ එක කියලා කියන්නේ බැකෝ යන්ත්‍රය කියලා එහෙම කියන්නේ. බැකෝ යන්ත්‍රෙන් ගොඩක් දුරට කෙරෙන්නේ මොකක්ද? ඇතුලෙන් හපේන එනර්ජි එකකින් මොකද වෙන්නේ? මේ අතපය මේ අර බැකෝ එකේ අර කුල්ල එහෙට මෙහෙට යනවා. නිකෝල් හිතලා බලන්න මේක අවුරුදු 600ක් විතර ඈත අතීතේ බැකෝ එකක් අරන් ගිහින් අපිට දීලා තිබ්බොත් එහෙම තනි කරම කළු වීදුරු ගහලා ඇතුල පේන්නේ නැහැ. ඩ්‍රයිවර් ඇතුලේ දාලි වෙලා ගමේ මිනිත්තු වෙනකොට මොකද කරන්නේ? මේක හරනවා. ගමේ මිනිත්තු හිතයි පිටිවිදේ බැකෝ එකක් කියලා. තමයි මේක එළින් ඉඳන් මොකද අරුම පුදුම සත්‍යය කැදෙන්න පොළව හරනවා හෝ ගාලගෙන ඉතයි. ඇයි? අර ශක්තිය නිපද වෙන ක්‍රමවේදයක් එළියෙන් පේන්නේ නැහැ. ඔක්කොම ඇතුලේ බටහරා තමයි අර ශක්තිය යන්නේ. තනි කරම බැකෝ එක හදලා තියෙන තියෙන අපේ අතපය ක්‍රියාත්මක වෙන හැටි. ඒකේ තියෙන්නේ අධික පීඩනයට ලක් කරන්න බැරි. පීඩනය නිසා තෙරපෙන්නේ නැති තෙලක් තමයි දාලා තියෙන්නේ මේ බටහසට. ඒ තෙල දාලා ඉවරලා පින්විතනේ ඒ තෙල තමයි අර බටේ දිගේ යන්නේ. එතකොට මේ පැත්තෙන් ගිය එකක් දානකොට මොකද වෙන්නේ? අර තෙල මෙහෙන් තල්ලු වෙලා ගිහිල්ලා අර පැත්තෙන් දිග ඇරෙනකොට මේ පැත්තෙන් ඇහිදෙනවා. එහෙනම් මේ පින්බෙන හැකිලෙන ක්‍රමවේදයක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපේ ශරීරයේ තෝ පින්බෙන හැකිලෙන ක්‍රමවේදයක් තියෙන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඔබ රූපයක් දිහා බලන් ඉන්නවා. බලන් ඉන්නකොට හානි කාන්තාවක් නේ කියලා වැටහිලා එනවා. අන්න බුද්ධ භූමියෙන් ඉදිරියට ඇවිදිනවා. කාන්තාවක් නේ කියලා වැටේ නාවක මම බුද්ධ භූමියේ ඉඳලා ළියදී වගේ ඉඳින් එතන ඉහට කහද බැඳගෙන කරගහගෙන ඉඳලා යන තමයි හිතෙන්නේ. දැක්කද මාර්යාගේ උගුලට අහුවෙච්ච හැටි ටක් ගන්න. හැබැයි බුද්ධ භූමියේ තුල හිටියා නම් ඒක නම විමර්ශන දීදී බලනවා මේ ඇවිදිනවා නේද? කොහොමද මේ ඇවිදින්නේ? මේ විදියට නේ ඇවිදින්නේ. වටපිට බැලුවා නේද? වටපිට බැලුවේ කොහොමද? ඉඳගත්ත නේද? හිටගත්ත නේද? අතේ ඉස්සුව පල්ලේ හැදම්ම නේද? මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මෙහෙම නිදි ධාමයක් තුලනේ මේ සිද්ධ වෙන්නේ. එනම් මේ කය කරන් ගිහලා මම මොකක් කරන්නේ? අර කය යථාද භාවයේ දකින්න. කය කියන්නේ මෙහෙම එකක් නෙවෙයි. තනි කර මේ වාහනයක් නෙමෙයි කය කියලා කියන්නේ එක එක විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඇතුලෙන් සපේන එනර්ජි එකක්. එතකොට මොකද වෙන්නේ පින්වතුනි? ඒක න අරගෙන බැඳෙන්නේ නැහැ. එහෙමත් කරගන්න බැරි නම් ඒක ඉතින් ඉහන පින්වතුනි අසුබේ බලන්න පටන් ගන්නවා. අත්ථීමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා දතෝ මන්සන් නහාරු වට්ටි අත්ථීමින්දා වක්කං හදයන් යකන පියගම් පම්පාසං අන්තං අන්ත ගුණං උදරිහං අත්තුලුංගං හරිසං පිත්තං සෙම්මං භූපෝ ලෝහිතං තේදෝ මේදෝ අසුවසා කේදෝ සිංහාලිකා ලතිකා මුත්තං කියන ඔය දෙතිස් කුණුප කොටස දිගේ දකින්න පටන් ගන්න. එකක් විදියට නැතුව පින්වතුනි කුණුපයන් විදියට දකින්න පටන් ගන්න. මේ ඔක්කොගෙම එකතුවක් නෙමේ තියෙන්නේ. අත්ථීමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ. එනම් මේ කයේ තියෙන කේසා ලෝමා නකා දන්තා තචෝ කියන ඔන්නය කියන තච පංචකයට ඇතුලෙන් තියෙන මේ කොටස් ටික එක දිගට දකින්න පටන් ගන්න. මොකද පින්වතුනි කවුරුත් හිතට ආල කරන්නේ නැහැ. හැමෝම ආල කරන්නේ මොකටද? මේ ශරීරවලට යාල කරන්නේ. අන්න එතකොට අර බුද්ධ භූමියේ ඉන්න කෙනෙකුට පින්වතුනි මහා මහා වැටිලා යනවා මේ මොකද්ද මේ? එතකොට අර මායයට බෑ පින්වතුනි අර බිලි කොක්ක දාලා ඉවරලා බා ගන්න මේ වෙලාව. ඒකයි කියන්නේ බුද්ධ භූමියේ ඉන්න එක හරියම වැදගත්. එනම් මේ සතියේ ඉන්න කෙනාට පින්වතුනි නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන් වෙන්න පුළුවන්. හොඳ සති ඉන්ද්‍රිය දියුණු කෙනා. මේ එකින් එක පෙන්වන්නේ ඒකයි ඔබට. මේ මේ මේ ශික්ෂාපදයේ මනාකොට රහින්න පුළුවන් කෙනාව මේ පෙන්වන්නේ. සති ඉන්ද්‍රිය දියුණු කෙනාට පුළුවන් මේක කරා. එනම් මේ ශික්ෂාපදයේ හරියට රැක ගන්න කෙනාට හතර සතිපට්ඨානෙ වැඩින්නේ නැද්ද? හතර සතිපට්ඨානෙ වැඩ කිනාට සප්ත සම්බොජ්ජංගේ වැඩින්නේ නැද්ද? සප්ත සම්බොජ්ජංගේ වැඩ කිනාට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙන්නේ නැද්ද? අගේ කරනවා. බලන්නක තුන්වෙනි ශික්ෂාපදේ නිවන් දකින ප්‍රමිති දේශනා කර දෙන තථාගතයන් වහන්සේ. අසුභයත් බලන්න බැරි නම් පින්වතුනි තව එකක් බලන්න කියලා කිව්වා පුරිත පරම් වික්‍රමයේ කියලා. මේ මහණෙනි තවත් එකක් කියන්නම් එහෙනම්. මේක බලන්න කියලා කිව්වා පින්වතුනි ධාතු මනසිකාර්යය. ධාතු හතරෙන් මෙන් කරලා බලන්න කියලා කිව්වා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. බලන්න කියලා උපමාවකුත් තියෙනවා. මම මේ බොහොම මේක කෙටියෙන් කියාගෙන යන්නේ. බලන්න කියලා පෙන්වන උපමාවකුත් කිව්වා. සේයදාපි වික්කමේ දක්කෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්දේ වාසීවා ජාතු මහපතේ විලසෝ පටිපදීප්සා නිසින්නෝ වාස. ගව ඝාතකේ කෝ ගව ඝාතකයාගේ අන්තේ වාතිකේ. ගවයෙක් මරාගෙන ඇවිල්ලා ගවයාගේ කොටස් ටික තියලා මේක මේ ඉස්තරා ගාතේ මේක පස්සේ ගාතේ මේක බොක්ක මේක මේක ඒකගේ පීපුදුව මේක අරක මේක අවේක කියලා මේක වලකේ මේක දිවර මේක හොම්බ කියලා ඔක්කොම ටික තියලා ඉවරලා ඒවම එකින් එක විකුණනවා මේසත් මේ හරකෙක් විකුණනවා කියලා විකුණන්නේ නැහැ කියලා. කවදාකවත් විකුණනද මේ හරකාරයි යන්නේ කියලා කියනවා නෑ. පීපුදු පීපුදු පීපුදු නේ. එහෙනම් හම හම හම බොක්ක බොක්ක බොක්ක කියන්නේ විකුණන්නේ. එනද බොක්ක වෙනම විකුණන විදිහ හරකෙක් විකුණන සංකල්පයේ නෙමෙයි නේද බොක්ක විකුණන්නේ? පීගුදු විකුණන්නේ තියෙන විදිහ හරකෙක් විකුණන සංකල්පයේ නෑ. අන්නේ ආකාරයේ තියෙන තේ මේ ශරීරයේ ඇදලා තියෙන ධාතු කොටස් හතර ගැන මනසින් ඉන්න කියේ. එහෙනම් මේ ධාතු කොටස් හතරක් නෙමෙයි තියෙන්නේ. ඒ රූපයක් දැක්ක තමන්වත් දැක ගන්නවා අනුන්වත් දැක ගන්නවා. මොකක්ද දැකගත්තත් තියෙන්නේ ඔය වෙලාවේ දැකිනවා මේ මොකද්ද මේ තියෙන්නේ? මේ ධාතු කොටස් හතරක් නෙමෙයි සම්පූර්ණයෙන් මේ විද්‍යාමාන නෙමෙයි. මේ ධාතු කොටස් හතරෙන් පඨවි ධාතු වයින් වුණා නම් තේජෝ වායු ධාතු වයින් වෙලා ගියා නම් ආපෝ ධාතු වයින් වෙලා ගියා නම් මෙතන මොකුත් නැහැ. එහෙනම් මේ තියෙන තරිකර මේ ධාතු කොටස් හතරක සංකල්පය යන්නේ. අන්න ධාතු මනසිකාරයෙන් දකින්න පටන් ගන්න. ධාතු මනසිකාරයෙන් මේක දකින්න වල දෙන්නේ බුද්ධ භූමියේ තොලින් මොනට අරයි යන්නේ. අර සංයෝජනේ හැදෙන්නේ නැහැ. එහෙනම් අර සංයෝජනේ හැදෙන්නේ නැතුව තියාගන්න තමයි පින්වතුනි කායානුපස්සනා වඩන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. හතර සතිපට්ඨානේ වැඩ වල සංයෝජන හතර එක නතර වෙනවා. සංයෝජන හතර එක නතර වුණා කියලා කියන්නේ යථාභූත ලෝකේ මේක පටන් ගන්න එතනින් යන වැඩේ කෙරෙනවා. ඔන්න එනම් සති ඉන්ද්‍රිය දියුණු කෙනා මේ ශික්ෂා පදේ ආරක්ෂා කරගන්න. එනම් පිටුදෙල දැන් මොකද මේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් මේ බ්‍රහ්මචාරීව වාසය කරන්නේ. ඊළඟට පිටුදෙල බ්‍රහ්මචාරියාවෙන් වාසය කරනවා කියන එක තව එකක් ඇතුළු කරගන්නවා. ඒ තමයි සම්මා ආජීවය. මොකද බ්‍රහ්මචාරියාව පූර්ණේ කරන්නේ මේ උත්තමය. නිකන් හරියන්නේ නැහැ. බ්‍රහ්මචාරියාව පූර්ණේ කරන සම්මා ආජීවය මනාකොට වර්ධනය කරගන්න. ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවයෙන් ජීවිකම් කප්පේති. එහෙනම් සම්මා ආජීවය කියලා කිව්වෙ පිටුදෙන්නේ මේ උත්තම වූ බ්‍රහ්මචාරියාව. එන බ්‍රහ්මචර්යාව පූර්ණේ කිනි මුදසා යම් කිසි වැඩ කටයුත්තක් කරන්න ඕන නම් අන්නේ වැඩ කටයුතු දී කරන එක තමයි පින්තුරි අම්මා ආජීවය කියලා කිව්වේ. එන සම්මා ආජීවයේ පූර්ණේ වෙනවා පින්තුරි මේ කියන උත්තරයක්. නීචව ග්‍රාම්‍යව කාමධර්මයන්ගෙන් වෙන්ව බ්‍රහ්මචාරීව වාසය කරන උත්තරයට මොකද වෙන්නේ? ක්‍රම ක්‍රමයෙන් අර සම්මා ආජීවයේ කියන එක පූර්ණේ වෙනවා. එන මේක ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණේ කළ දෙන්නේ නැද්ද? බලන්නේනම් තුන්වෙනි ශික්ෂාපදයේ තියෙන මොනතරම් ප්‍රයෝගී වෙනවද කියලා නිවන් දකින්න. ඔය තුන්වෙනි ශික්ෂාපදේ දැන් ඔය කියන මම දැන් බොහෝම කෙටියෙන් කතා කළේ තියෙන මේ බ්‍රහ්මචර්යාව පූර්ණ කරන මහා උත්තමයක්. ඊළඟට කාමේසු මිච්ඡාචාරා කියලා ගත්තනම් තියෙන කාමේසු මිච්ඡාචාරා කියන එකෙන් තියෙන මේ ගිනි දෙන එක නවත්තන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ගිනි දෙන එක නවත්තන්න. කාමේසු කාමයේ හැදී මිච්ඡාචාරාවේ මේ මිත්‍යා ලෙස හැසිරෙන එකෙන් නවත්තර වෙන්න කියලා. මොකද පින්වතුනි මේ සම්පූර්ණයෙන්ම ගිනි දීමක් සහෝදරියක් ඉන්නකොට පින්වතුනි සහෝදරයෙකුට අපි හිතමු අම්මේ තාත්තෙන් නිදිලා ඒ අම්මා තාත්තා මේ ලොකු වැඩිමහල් සහෝදරයෙක් කියනවා තමයි මේ මරේ නිදෙන්න යන වෙලාවේ තමන්ගේ නංගියෝ පණ වගේ බලා ගන්න කියලා. ඒ ඉන්න වෙලාවේ පින්වතුනි අර අයියා මොකද කරන්නේ? අර නංගියෝ පණ වගේ බලා ගනින්දි කොහේ හරි අර සල්ලාල පොල්ලෙක් විදිහින් කොහොම හරි අල්ම බල්ම දාලි විරලා අර අර කෙල්ලව විනාශයට පත් කළොත් එහෙනම් අර අයියාගේ පපුවට මොනතරම් ගිනි දෙනවද? අන්නේ මහ ගින්නක් ඇති වෙන නිසා තමයි පින්වතුනි සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ මේ හැදී කරන්න එපා. පපුවට මහ ලොකු ගින්නක් මේ ඉන්නේ. එහෙනම් ඔන්න බලන්න අර කාමේසු මිච්ඡාචාරා කියන එක ගැන ඒක බොහොම සරල විග්‍රහ කර ගන්න පුළුවන්. අර අබ්‍රහ්මචර්යාව කියන එක මහගේ මහා විශාල දෙයක් ඒක. එහෙනම් කාමේසු මිච්ඡාචාරා කියන පැත්තෙන් කියොත් ගිහි පින්වතුන්ට මේක අදාළ වෙන්නේ. පැවිදි අයට වඩා එහෙනම් එතනදි පින්වතුනි සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ස්වාමි පුරුෂයෙක් ඉන්න බිරිඳ විහා හැරලා බලන්න එපා. අයියා කෙනෙක් ඉන්න නංගි කෙනෙක් දිහා හැරලා බලන්න එපා. තාත්තෙක් විසින් රකින්න, අම්මෙක් විසින් රකින්න, හෝ දෙන්නම විසින් රකින්න. දුවෙක් කෙරේ හැරලා බලන්න එපා. ඔය ආදි වශයෙන් පිටුදෙරි මේ කාමේසු මිච්ඡාචාරා තථාගතයන් වහන්සේ එක සූත්‍රයක විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට රජයක් විසින් මෙයාව ඇසුරු කරන්න එපා කියන තහනම් කළා නම් ඒ කෙනාව ඇසුරු කළොත් ඔය ශික්ෂාපදේ විඳිනවා කියලා. සමාජ සම්මතයෙන් අයින් කරලා ඉන්නවා නම් මේ කෙනාට මේ රෝගී තත්ත්වයක් තියෙනවා මෙයාව ඇසුරු කරන්න එපා කියලා. ඔය ආදි වශයෙන් පිළිදෙන මේක පනවලා තියෙන මේ සමාජයේ ගින්නේ මුදයි. මම ඔබට කියවන්නේ පාපයක් කියලා කියන්නේ පිළිදෙන තව කෙනෙක්ගේ පපුවේ ගිනි අවුලන දෙයක්. ඔබ වචනය පාවිච්චි කරලා හෝ කය පාවිච්චි කරලා හෝ හිත පාවිච්චි කරලා හෝ තව කෙනෙක්ගේ පපුවේ ගිනි අවුලනවා නම් තියෙන්නේ අන්න එකට කියනවා පාප කියන. එහෙනම් දැන් හිතලා බලන්න තියෙන්නේ බොහොම වෙහෙද මහන්සියෙන් අම්මා කෙනෙක් තාත්තත් මියදිලා ගිහිච්චා අම්මා කෙනෙක් මොකද කරන්නේ? බොහොම වෙහෙද මහන්සියෙන් හරි හම්බු කරගෙන තමන්ගේ දුව වඩා වර්ධනය කරගන්න තමන්ගේ දුවට කන්න පොළු දීලා උගන්වන්න මහ වෙහෙද මහන්සියක් දරාගෙන ඉන්න සිංහලදී කැම්පස් එකට ගියාට පස්සේ තමන්ගේ දුව විනාශ කරනත් එහෙම කවුරුහරි කෙනෙක් අර අම්මගේ පපුව ඇල්ලෙන ගිනි කොහොමද කියන්නේ? ඒ ගින්නෙන් පුරවන්න නේද මේ මුළු මහ සමාජයම දවල් අලු කරලා දාන්න. එහෙනම් බලන්න පානාති පාතාව උතන කැඩෙන්නේ නැද්ද කියලා. එකක් කඩන්දි සිංහලෙනි පහම කැඩෙනවා. එහෙනම් එකක් රකින්දි පහම රැකෙනවා. එහෙම ක්‍රමවේදයකට ඔය ශික්ෂාපද පූර්ණේ වෙන්නේ. බලන්න මොන තරම් ගින්නක්ද කියලා. තාත්තෙක් අම්මා බැරි මියදිලා ගියේ පවුලක. තාත්තෙක් Taman ගෙදුව පණ වගේ ආරක්ෂා කරගෙන යනවා. ඔය පණ වගේ ආරක්ෂා කරගෙන යනකොට කවුරු හරි කෙනෙක් පින්වතුනි අර කාන්තාව විනාශයට පත් කළොත් එහෙම. අර දුව විනාශයට පත් කළොත් අර තාත්තගේ පපුව ඇවිල්ලා ගිනි කොච්චරද කියන බලන්න. අයියෙක් විසින් රකින්න, අක්කෙක් විසින් රකින්න, බාරසරුවෙක් විසින් රකින්න, නැත් ඥාති කිරිසක් විසින් රකින්න හරි කවුරු හරි කෙනෙක් අඳුම තරමේ දින්විතනි පුංචි කාලේදී මෙයා මට කියලා මල් මාලයක් හරි දාලා බාරගත්තා නම් කවුරු හරි කෙනෙක් ඒ කෙනාව හරි පින් ගන්න කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? විනාශ කළොත් මොකද වෙන්නේ? තව කෙනෙක්ගේ පපුවේ ගිනි ඇවිල්ලා එහෙනම් ඒ ගිනි ඇවිල්ලේ ක්‍රමවේදයේ සූසිතයක් නෙමෙයි. අන්න ඒක නිසා තමයි පිටුතුනි සක්විති රජුරු මේ ශික්ෂාපදේ පැනෙන්නේ. ඔය කාමේසු මිච්ඡාචාරා කියන ශික්ෂාපදේ බුදුහාමුදුරුව පණෝප එකක් නෙමෙයි. ඔය ශික්ෂාපදේ පැනෙන්නේ සක්විති රජුරු. මොකද හේතුව තියෙන මේ මිනිසුන්ට ගිනි දෙන වැඩ පිළිවෙලක් පටන් ගත්ත ශක්‍රීය රජුගේ අවසාන කාලේ. මුල් කාලේ නම් බොහොම හොඳට හිටියා රජු. යම් කාලයක් ගත වෙනකොට තියෙන ශක්‍රීය රජුගේ පිරිස විවිධාකාරයෙන් ඔවගේ දහබල වැඩ කරන්න පටන් ගත්තා. ඒක නිසා තමයි ශක්‍රීය රජු මේ ශික්ෂාපදයේ පැනෙන්නේ පංච දුස්චරිතයෙන් වෙන්වීමේ වත රකින්න කියන්නේ. හැම කෙනාම අන්නේ පංච දුස්චරිතයෙන් වෙන්වීමේ මත තමයි පින්තුනේ මේ වතේ යටදී තමයි ඔය කියපු කාමයේ සුභිච්ඡාචාරාව කියන්නේ. තථාගතයන් වහන්සේ ඒ දේ අනුදැන වදාළා ඒ දේ හොඳ දෙයක් නිසා. හැබැයි භික්ෂුන් වහන්සේලාට කිව්වේ කාමයේ සුභිච්ඡාචාරා නෙමෙයි. අබ්‍රහ්මචර්යා පටවිලතෝ හෝති කියන්නේ. ඒක මහා ගැඹුරු දෙයක්. ඔය කිව්වේ දැන් කොච්චර පුංචියද ඔය කිව්වේ. ඔය කියපු ටික. එහෙමනම් පින්තුනේ තව කෙනෙකුට ගිනි දෙන කටයුත්තක් සිදු කරන්න එපා. මේ මිනිස්සු දෙන්නේ තනි කරන මේ ලෝකේ සාරයි කියලා අල්ලගෙන අසත් පුරුෂයෝ විසින් තමන්ගේ ඔළුවට දාලා කාන්තාවක් දැක ගමන් පිරිමින්ට අද ඕනේ වෙලා තියෙන්නේ මොකද්ද? කොහොම හරි කිට්ටු වෙන්නේ. මහා සාරයි කියන හැඟීම දෙන්නේ කොහොම හරි කිට්ටු වෙන්නේ. ඉස්සර නම් මේ කාන්තාවට පුරුෂයෙක් ඉන්නවා නේ කියලාවත් පැතිරුණා දැන් නම් එහෙමත් නැති තරම්. මේ හිතිය නැතා ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ට මොකක් හරි ආස්වාදයක් ගන්න තියෙනවා මේක ගන්න. ඒක නේද ජීවිතේ පත්තරවල අහන්න හම්බෙන්නේ ගොඩක් දේ. පත්‍ර වල අහන්න හම්බෙන්නේ පිටුදේ පොඩි ළමයිගේ දූෂණය කරපු අවස්ථාවල් නේ. බලන්න ධර්මයක් ඇසුරු නිසුරු කරන්නේ නැතු. අසත්පුරුෂ ආශ්‍රේය නිසා. ගෙදර ටීවී එක කියලා කියන්නේ පිටුදේ මේ ලෝකේ තියෙන ලොකුම අසත්පුරුෂයා. මොනව කරන්නේ දෙයක. ඒක තියාගන්න ඕනේ කමට අර කන්න උණුනාම තලගෝයා මේ කබරගෝයා තලගෝයා වගේ තේන නිසා මොකද කරන්නේ? අපි ටීවී එකක් තියන් ඉන්නේ බණ අහන්න කියලා කියනවා. TV එකේ යනවනේ ප්‍රඥා TV කියලා තියෙනවා. සන්දහා TV කියලා තියෙනවා. බෞද්ධයා කියලා නාලිකාවක් තියෙනවා. ඒවා පෙන්න අපිට ගිය අපි ඒව බලන්නේ මේ TV එක තියන් ඉන්නේ කියලා කියනවා. එතකොට දොස් කියන්න බෑනේ ඉතින්. ඒව ඇත්ත තමයි කියන්නේ ප්‍රඥා TV ආදී වශයෙන් තියෙන මේ නාලිකාවල් බොහෝම සාර ධර්මස්කන්ධයන් කතා කරනවා මේ දේශකයන් වහන්සේ. ඒ වගේ තින් බලන දකින්න එක හොඳයි අහන්න එක හොඳයි. නමුත් ඉන්නේ TV එක කියලා කියන්නේ තියෙන්නේ මහාම අසත්පුරුෂෙක් ඔබගේ ජීවිතේ. ඔබ දන්නේ නැහැ ඔබට මොන තරම් දෘෂ්ටිින් දානවද කියලා ඔය TV. ඔබගේ දරුවෙකුට ඔය TV එකක් ගෙනත් දෙනවා කියලා කියන්නේ තියෙන්නේ අසත්පුරුෂයෝ 100ක් ඇසුරට දැම්මා වගේ වැඩ. ධනිකාව 100ක් ඇසුරට දැම්මා වගේ කුඩු ගහන ගංජ ගහන එවුන් 100ක් ඇසුරට දැම්මා වගේ. ඔබගේ දරුව විනාශ වෙන්න පළවෙනි හේතුව තමයි තියෙන්නේ ඔබ කිව්වට අමනාප වෙන්න එපා. ඔබ මුදල් නියදන් කළ ලොකුකම කියලා ලොකුකම ලෝකෙට පෙන්වන මහා විශාල TV එකක් ගෙදරට ගෙනත් දාන්න. ඒ දාපු වෙලේ ඉඳලා තියෙන්නේ දරුව මොකද කරන්නේ? කාම සංසර්ගයේ යෙදෙනවා ඔබ බලවත්. කාම සංසර්ගයේ යෙදෙනවා කියලා කිව්වෙ මොකද්ද? ඕක දැක්කහම කාම පරිවිතර්ගේනවා. කාම සංසර්ගයේ දෙනවා ගොම් මේ ලිංගික ආස්වාදයක් ගැනීම හිතන්න එපා. මම කියන්නේ කාමයේ කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ කියන ඔය පහම. මොකද කිව්වේ ඔය රූප වායිනියක පෙන්නන දේවල් වලින් ඉතුරු ටික ළමයි හිතෙන් හදාගන්න. ඕකේ පෙන්නන්නේ භාගයයි. ඉතුරු ටික ළමයි හිතේ හදාගන්න. හරි දේසියෙන් ළමයින්ගේ හිත තුළට ළමයින්ගේ විතර නෙමෙයි. වැඩි හිටියන්ගේ වයසට ගියායේ පවා පින්නතුනි හිත තුළට ඔය කාම සංකාර හැදි හැදි එනවා. ඒ හැදි හැදි එන්නේ අරකේ පෙන්වන දේවල් නිසා. ඒව හරි සාර බව පෙන්වනවා. දැන් ලංකාවේ පවා අඳුරුවත් ඔය මෙලෙන් දැන්නේ යනවනේ ඕනේ තරම්. පිටරට නාලිකා නම් බලන්නේ ඒවා වැඩි හරියක් තියෙන අඳුරුවත් ඒව තමයි. ඒව බලන්න වෙන්නේ මොකද? ඒව සාරයි කියන හැඟීමක් අර අහිංසක හිතවලට යනවා. එතකොට මොකද වෙන්නේ? ආනේ මුළු ලෝකෙමය මෙහෙමනේ. ඔබට මතකයි මේට අවුරුදු 50ක් ඉඳලා ඈත කාලයක බින්දුදේ තරුණ දෙන්නේ අතින් අල්ලන් යනවවත් දකින්න හම්බෙන්නේ නැතුව ඇති පාරේ. මේට අවුරුදු 30ක 20ක කාලෙක ඉහෙතදී පොඩි කාලෙදී ඔය අවුරුදු 12දී 15දී අවුරුදු 18දී ඔය කාලෙදී කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිතවත්කමක් ඇති කරගත්තොත් එහෙම අම්මයි තාත්තයි හොඳට මේ පාරවල් දෙකක් දීලා දානවා කාමරය ඇතුළට. අද එහෙම නැහැ. අද අම්මා තමයි හොයලා දෙන්නේ දුවට. ඇව්වම කියන්නේ අසත් පුරුෂයෙක් හොයා ගන්නවට වඩා ඉතින් මම හොඳ එකෙක් මේ කාලෙට හොඳ එකෙක් හොයලා දෙන්න. දැන් ඔය දුන්නේ කවුද දෙන්නේ? ඔය දරුවන්ගේ හිතවලට ඔය දැම්මේ කවුද? බාහිර සමාජයේ සහ සම්පූර්ණයෙන්ම ඔක දැම්මේ තියෙන අර ටීවී නේද? පොඩි කාලේ මුදින් මුදින් ටීවී වල පෙන්වන්නේ ඒ දේවල් නේද? එංගලන්තේ වගේ දිනුණු රටවල් නම් බිමුතුනේ ඒ දානවා මෙන්න මේ වයස් 16 විතරයි මේක බලන්න පුළුවන් කියලා. දෙමාපියෝ දැනුවත් කරලා. නැත්නම් මේ රටවල එහෙම එකක් නැහැනේ. ඒ වෑයම් පිටමං කරන ඔක්කොම ටික මෙහෙ පෙන්වනවා. ඔය අද සාලි මැද්ද දාගෙන බලන ඒවා බිමුතුනේ එංගලන්තේ පෙන්වනකොට ඇමරිකාවේ පෙන්වනකොට දානවා මෙන්න මේ වයස් සීමාවෙන් උඩය විතරයි මේක බලන්නේ. අවුරුදු 6න් උඩ, අවුරුදු 12න් උඩ, අවුරුදු 15න් උඩ, අවුරුදු 18න් උඩ, අවුරුදු 21න් උඩ කියලා. ඒ වයස වලට අදාළ ටීවී ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ. හැබැයි ඔය මොකුත් නැහැ බිංගතේ අවුරුදු 20කින් උඩ ඒ ඔක්කොම ලංකාවට එනවා. ගෙදර යන ටික ඔක්කොම එකතු වෙලා බලන්න. මොදි මොනේ ටීවී වලට දොස් කියනවා නාලිකාවට දොස් කියනවා නෙමෙයි මම මෙතනට ආයේ කාටවත් දොස් කියන්නේ නෙමෙයි මම මේ ඔබට පෙන්වලා දෙන්නේ පිළිගන්න නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මිය රසුරට වැටෙන හැටි දරුවෝ විතරක් නෙමෙයි පිරිමිත් එහෙමයි ඔය මේ පිරිමි ගෑනුත් එහෙමයි ඔය ටික උනාට පස්සේ බින්දුතුනි අර කාම පරිණිතර්ක එනකොට ඒව නැති කරගන්න ක්‍රමවේදයක් දන්නේ නැහැ විසගෝර සර්පයා දැකලෑර මෝඩයා කියලා රහතන් වහන්සේ නමක් ප්‍රේතනා කරපු එක අද අහිංසක සත්තුන්ට නේදින්දලා මේක අහච්ච මෝඩයොන්ට හිතෙන්නේ මොකද සර්පේ දැක ගමන් පල්ල දාපන් කියලා රහතන් වහන්සේ නමක් ඔය දේශනාව කලේ පිළිදෙන්නේ විසගෝර සර්පයා දැකලෑර මෝඩයා කියන්නේ විසගෝර සර්පය තුන් දෙනෙක් ඉන්නවා උපන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමේති කාම විතර්කයක් ඉපදුන කාම සංකල්පනාවක් ඉපදුන ඒක ඉවසන්නේ නැතුව ඒක එන්න දෙන්නේ නැතුව ඒක වර්ජණය කරලා තරණ පොණි කරලා ඉවරයක් කරලා දානවා ආයි නැගී හිටින්නේ නැති වෙන්න ඔන්න එක විසගෝර සර්පේ ඒකයි කිය විසගෝර සර්පයා දැක නෑන මොඩයා විසගෝර සර්පයා දැකලා ඔක ඇතුළට එන්න දුන්නොත් මොකද වෙන්නේ මහ විනාශයක් කරනවා ඒක නිසා තමයි කිව්වේ ඕක දැකලා ඔහෙ එන්න දුන්නොත් එහෙම ඕක මහ මොඩේ කියලා මොඩයා කියලා කියන්නේ මෝහයට අඩ තියෙන එක එහෙනම් මේ සතර ගමනේ යන්න හදන එක බලන්න කොයිතරම් අර්ථවත් දෙයක්ද කිව්වේ කියලා අද ඕක ඉතින් මේ ගොන් වැල්ල හදාගෙන ඉන්න මොනවද නයිට් දැක ගමන් ගත්ත බෝලා චරස් කියලා ගහලා දැන් මැයි විසගෝර සර්පයා දැකලා නෑ මොඩයා මට බෑ මොඩියෙක් වෙන්න. නමුත් ඉංග්‍රීසි විසගෝර සර්පිය තුන් දෙනාම වහ ගන්නවා. උපන්නම් ව්‍යාපාද විතක්කන් ආදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේ. උපන්නම් විහිංසා විතක්කන් ආදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේ. ඔන්න ඔය කියන තුන එනකොට පින්වතුනි ඔය තුන ඇතුළට එන්න නොදී පල්ල දාන්න කියන එක තමයි රහතන් වහන්සේ එදා කියන්නේ. අද ඉතින් අහිංසක සත්තු තරදලේ ඉන්නවා අර ටික ඔක්කොම ඇවිදින්න විනාශ කරනවා. එහෙනම් පින්වතුනි ඔය කියන කරුණු තුන ඔය ටීවී වලින් ලොකුවට දෙනවා. ඔය තුන ඇති වුණාට පස්සේ පින්වතුනි ඔතනින් එහාට කාම පරිදාහයෙන් දැවෙන්න පටන් ගන්නවා. කාම පරිදාහයෙන් දැවෙනකොට පින්වතුනි කාම පරිදේශණයේ යෙදෙන්නම වෙනවා ඒකෙන් නිදහස් වෙනවා. ඇහැට රූපයක් දැක්කත් ඔය ටික තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් බලන්න දෘෂ්ටිගත වෙලා මේවන් දුන්නට පස්සේ දරුවන්ට හෝ වැඩිහිටියන්ට හෝ හැම කෙනාටම එතනින් එහාට බිංගුසේ අර කාම පරිදාහයෙන් පෙළෙන්න ගනිද්දී ඒකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයන්නේ නැවතිස්සෙ. ඒකෙන් නිදහස් වෙන්න ඕනේ ක්‍රමයේ පොඩි දරුවෙක්ද බිංගුතුනි මේ පොඩි දරුවගෙන් ඒක නිදහස් කරනවා. එහෙනම් ඒක අරලා හිරේ දාලා හරියන්නේ නැහැ. මොනව කරන්නද? හික්මිච්ච නැති හිතක් නේද? ලයිසන් එක නොදී පාරට දාලා බස් එකක් නේද? හික්මෝරනේ බණක් අහන්නේ නැහැ මේ වගේ සාර ධර්මයක් කතා කරද්දී මේවට විරුද්ධ වෙනවා සමහර අය. සමහර අය විරුද්ධ වෙලා පින්වතුනි තව ටික කාලෙකින් මොකද වෙන්නේ? තමන්ගේ දුව දූෂණය වුණා දූෂණය වෙච්ච එකම මරනවා කියන්නේ. මරා ගන්නනේ තමන් වෙන්නේ. ඇයි මේ වගේ සාර ධර්මයක් නැගෙන වෙලාවෙ මේක අහන්න දුන්නේ නැහැ නේ කිරිස? ඒවට අලන් තේට්ටම් කර කර ඉන්නවා. ධර්මයේ පැය අහන්න මිනිස්සු ධර්මයේ අහනකොට තින්නතුනි යාළුවෝ විසකෝර සර්පයව අඳුන ගන්නවා. විසබෝර සත්‍ය වන්දනකින් ඉවරලා ඒක ඉන්න දෙන්නේ නැහැ ඇතුළට ඒක එහෙම පහ කරලා දාන. අතාරි නැහැ ඔය එහෙම නුකල ඉන්න දෙන්නේ නැහැ ඇතුළට. අන්න එහෙම ක්‍රමවේදයක් හදාගන්න. ඒකම වේදේ හදාගත්තා නම් පින්නේ හරීම පහසු ජීවත් වෙන්න. හොඳට මතක තියාගන්න ඔබට කාම සංකල්පනාව ගොඩ නැගුණා නම් ඒ කාම සංකල්පනාව තුන තිරසේ ඔබ පෙලෙන්න පටන් ගන්නවා. අර කාම පරිදානය කියන එක නැවෙනවා ඊට පස්සේ. ඔබ සාර රූපයක් තියනවා නම් ඒ සාර රූපේ කවුරු හරි මතක් කරලා දුන්නොත් එහෙම. ඒ මතක් කරලා දුන්න ගමන් පින්වතුනි පරිදානයෙන් දැවෙන්න පටන් ගන්නවා. දැන් ඕක කොහොම හරි දැක ගන්නමයි ඕනේ. එහෙම වෙලා නැද්ද? උදාහරණයකට කියමු. අලුත් හින්දි චිත්‍රපටියක් ඇවිල්ලා. අහවලා තමයි රළපාන. මේව මේ මේව වෙනවා කියලා කියපු ගමන් දැන් ලොකු දෘෂ්ටියක් දුන්නා, ලොකු වටිනකමක් දුන්නා. දැන් දීපු ගමන් දැන් මොකද වෙන්නේ? දැන් පරිදාහයෙන් දැවෙනවද නැද්ද? දැන් පහාම පරිදාහයෙන් දැවෙනවා කියන මේක දැක ගන්න. දැවිලා දැවිලා දැවිලා ඉන්නව බැරි දැන මොකද කරන්නේ? කාම පරිදේශනේ දෙනවා. කාම පරිදේශනේ දෙනවා කියන්නේ කොහොම හරි ක්‍රමයකින් ඕක දාගෙන බලන්න. එහෙමනේ ඔය බලන්න. ඔබ දන්නවද මේ චිත්‍රපටයක තියෙන මේ ට්‍රේලර් එකක් කියලා? ඒකට සිංහලෙන් කියන වචන නම් මතක නැහැ. ට්‍රේලර් එකක් කියලා මම ඒක විස්තර කරන්නම්. එතකොට හරි. මොකද ඔබ මේ අපේ දේවල් නෙමෙයි. ඔබ තියෙන සිංහල වචන මොකක්ද කියලා දන්නේ නැහැ. චිත්‍රපටයක තියෙන හොඳම කැලිටි එකතු කරලා චිත්‍රපටි යන්න කලින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඉදිරියේ, ඒ කියන්නේ මේ වෙළඳ දැන්වීමක් විදිහට දාන්නේ. අන්න එකනේ කියනවා ට්‍රේලර් එක කියලා. ඒකේ තියෙන හොඳම කැලිටි ටික තමයි දාන්නේ. දැන් හොඳම කැලිටි ටික දැම්මට පස්සේ මොකද වෙන්නේ? මම ඔබට මේ පෙන්වන්නේ පින්වදනේ මේ කාම විතර්කයේ ගොඩනැගුණාම, කාම පරිවිතර්කයේ ගොඩනැගුණාම කාම පරිදාහයෙන් දැවෙන්න ගන්නවා. කාම පරිදාහයෙන් දැවෙනකොට කාම පරිදේශනේ යෙදෙන්න මොනේ තියෙන්නේ? අර කියන අර දාහයෙන් දැවි දැවි ඉන්නකින් නිදහස් වෙනවා. ඒ දාහයෙන් දවන්න තමයි තියෙන්නේ ඔබට මේ ට්‍රේලර් එක පෙන්නන්නේ. මේ ට්‍රේලර් එක බලනකොට මොකද වෙන්නේ? මේ ඇතුලේ තියෙන ඒවා කොච්චර සුන්දරද කියලා වැටහෙන්න පටන් ගන්නවා. දැන් කාම පරිදාහයෙන් දැවි දැවි ඉඳද්දි කොහොම හරි ඕනේ මොකද ඔබ බලන්නේ? ඔය චිත්‍රපටියක් හෝල් එකේ චිත්‍රපටියක් ආවා. සිනමා ශාලාවල චිත්‍රපටියක් ආවට පස්සේ මෙලෙන් දැන්නින් දාගෙන දාගෙන යන්නේ. එක්ක එක්ක පෝස්ටරයක් හරි ගහන්නේ. ඒ පෝස්ටරේ ගහන්නේ තියෙන්නේ හොඳම දේ. ඔය සංචිත්තේ වගේ එකක් කියලා විතරයි. එතකොට හොඳම ටික තමයි ගහන්නේ. සංචිත්ත මොකක් හරි එකකින් ඒකේ තියෙන හොඳම හැල් තමයි අපි ගහන්නේ. ඕක ගහපු ගමන් මොකද වෙන්නේ? අර කාම පරිදාහයෙන් දැවෙන්න පටන් ගන්න කාම පරිදේශනේ එද. කෑමක් ගත්තත් පින්වතුනි දැන් ඔය අපි හිටපු රටවල තිබුණා අලුතෙන් කෑම જાතියක් හඳුන්වා දෙන්න තිබුණේ නොමිලේ දෙනවා ඒ කෑම පොඩ්ඩක් කන්න. ඒක හදලා ඉවරලා පොඩ්ඩක් බොහොම චුට්ටක් යන අයට දෙනවා. ඒවා තියෙන්නේ ගොඩාක් ලොකු shopping hall වල. ඒ කෑම හදලා පොඩි පොඩි චූටි චූටි කෑලි කපල ඉවරලා අපිට හරියට ආදරේට වගේ ඒව දෙනවා කන්න කියලා නොමිලේ. ආ ඔබට හොඳයි ඕක දැනගෙන කතරගම ගියාට පස්සේ මම දුදුල් කන්න. නේ හතරම ගියාම දුදුල් දෙන්නේ. ආ ඉන්නේ ඕනේ කරම කාලි වෙනවා කෑ අර යන්න කියලා. එතන කෑවට පස්සේ මොකද වෙන්නේ? අර කාම පරිවිතර්කයට ඇවිදිලා තියෙනසනි කාම පරිදායෙන් දැවෙනවා. පොඩ්ඩ මෙදෙන්න. ආයෙනෝකින් පොඩ්ඩක් කෑල්ල කපලකෝ කිලෝ එකේ කෑල්ල කපලා දෙන්නේ නැහැ. චූටි කෑල්ල කපලා ඒකත් තව පොඩි පොඩි කෑලි වල කපලා ඉඳලා එකක් දෙනවා කන්න කියලා. ඒ වෙනකොට මොකද වෙන්නේ? ඒක කෑවට පස්සේ අර කාම පරිදාහයෙන් දැවෙන්න පටන් ගන්නවා. කාම පරිවිතර්කයේ අතුල් වෙච්ච නිසා. කාම පරිදාහයෙන් දැවෙනකොට දෙන්නේ මෙතනින් එහාට මොකද වෙන්නේ? දැන් කාම පරිවේශණයේ යෙදෙන්නමයි ඕනේ. එහෙනම් කාම පරිවේශණයේ යෙදෙන්න මොකද කරන්නේ? කිලෝ එකක් ගන්න. කිලෝ දෙක තුනක් ගන්නවා. ඊට පස්සේ පුළුවන් කාම පරිදේශනේ ඇති වෙනකන් ඉඳලා ගෙදරට එනකම් ඔක කයින පුළුවන්. ඕක තමයි විදි. ඉතින් බලන්න වෙන වැඩි. එහෙනම් විසගෝර සර්පයා දැක නැර මොඩයා නේද? විසගෝර සර්පේ දැක්කොත් එන්න දෙන්න එපා පින්වදින. එහෙනම් උප්පන්නං කාම විතක්කං, උප්පන්නං මිහිංසා විතක්කං, උප්පන්නං ව්‍යාපාද විතක්කං, නාදිවාසේති පජාදු විනෝදේති ජාන්ති කරෝති යන භාවංගමේ. ආයි මතු වෙනනම් දෙන්න එපා. උප්පන් උප්පන්නේන පාපකේ අකුසලේ ධම්මේ නානිවාසේති පජහති විනෝදේති ව්‍යාන්ති කරෝති අනභාවං ගමී. එන ඉපදිච්ච නුයිපදිච්ච මොකක් හරි පාපී ධර්මයක් එහෙම ආවනම් කාම ධර්මයක් එහෙම ආවනම් තියෙන වහ වහ ඉවසන්නේ නෙන්නේපා ඉවසන්නේපා පහ වහ පරිවර්ජනය කරන්න පහ කළා දාන්න එන දෙන්නේපා නිකන් ඇතුළට යන්න දෙන්නේපා විසකෝන සත්‍යය දැක නැර මොහොතේ හොඳට මතක තියාගන්න ලෝකෙට ඕක කියන්න තියෙන්නේ නැත්නම් රහින්නක සත්තු මරලා දාන්න මහා අපරාධයක් කරන්නේ අහිංසක සත්තුන් තථාගතයන් වහන්සේ කොතරම්ක් කියලා දෙන සත්තුන් ඔය ඔය විදිහට සත්තු මරන්න කියන උන්වහන්සේ දේශනා කළ දේ කඳ පිළිද දේශනා කළා දිනවා ඒ සත්වන් සර්පගෝත හතරට මෙත්තා වදනවා කියලා මෛත්‍රී කරන්න කියලා. හිරූපක්කේ මේ මෙත්තා මෙත්තං ඊරාපතේ මේ චබ්බ්‍යපුත්තේ මෙත්තං මෙත්තං කන්නාගෝතං ගේහිච අපාදකේ මේ මෙත්තං මෙත්තං දීපාදකේ මේ චතුප්පදේ මේ මෙත්තං මෙත්තං මහුපයි බහුපදේ මේ මාමං අපාදකෝ හිංසි මාමං හිංදි දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංදි බහුපදෝ ආදී වශයෙන් මේ සත්වේන්ට මේ හිංසා නොකර ඉන්න ක්‍රම වේදයක් කල්ප ගෝත්‍ර හතරම දීපත් කරලා කැලේගේ වාසය කරන භික්ෂුන් වහන්සේලාට ඒ දේවල් දේශනා කරලා ඉතින් හදාගට යනවා. ඉතින් හදාගට යන වහන්සේ කිව්වද විසකෝර සත්‍යය දැක නැර මොඩියක් කියලා. හදාගට යන වහන්සේ කිව්වද කැලේ ඇවිදින භික්ෂුන් වහන්සේට තුන් තිවුරයි පාත්‍රයටයි අමතරව මිටියක් අරන් පලයන් කියලා. දැක යවන් ගහපන් පොල්ලෙන් ජලස් ගල ගාන විරාහ කරලා දාපන් විසකෝර සත්‍යය දැක නැර මොඩියක් කියලා. බලන්න මිනිස්සු කන්න හදාගත්ත දේවල් මෝඩ සමද එනම් විවිධ ඔබගේ හරි අර්ථයේ දැනගෙන කටයුතු කරනවා ඔබ අතින් ප්‍රාණඝාත වෙන්නේ නැහැ ඔබට නිවන් දැක ගන්න පුළුවන් ඔබ අර කාම පරිදේශෙන්ද කියලා විනාශ වෙන්නේ යන්නේ නැහැ එනම් විවිධ කොහොම හරි ඔය කාම යන්නේ මිච්ඡාවෙන් හැදිරෙන ක්‍රමයේදී තුලින් මහ ගිනි ඇවිදිනවා මේ සමාජය ඉතින් ඒ ගින්නෙන් මේ සමාජයේ බුදවන්න පිළිදෙන්න පුළුවන් තරම් මේ දේවල් වලින් ඉන්නේ ඔය ගෙවල් වලින් ඔය ටීවී එහෙම බුදවන්න නම් ඉතින් අයින් කරලා දාන එක තමයි හොඳ පුළුවන් මම කියන්නේ ඔය අයින් කරන්න දෙන්නේ මොකද හේතුව මං ආවේ ඔබ විදිහට ටීවී ගේනවද නැද්ද කියන එක බලන්නේ නෙමෙයි මං ආවේ නිවන් දකින්න ඕනේ පිටිපිට දහම් දෙනවා ඒ නිසා මට කියන්න බෑ ඉතින් අර වැඩසටහන බලන්න එපා ටීවී ගන්න එපා ආදී වශයෙන් ඉතින් ඔබ තීරණය කරන්න ඔබගේ දරුවට විනාශ වෙන්නේ කොතනද කියලා බලලා ඔබට විනාශ වෙන්නේ කොතනද කියලා බලලා ඒව නිදහස් වෙනවා පුළුවන් තරම් සද්ධාර්මයට නැඹුරු වෙලා කටයුතු කරන්න එතකොට ඔබට හැකියාවක් හම්බ වෙනවා පින්වතුනි ඔය කාම පරිවිතර කියනකොට අවිහිංසා පරිවිත විහිංසා පරිවිතර කියනකොට ව්‍යාපාද පරිවිතර කියනකොට ඒවැ නිදහස් වෙනවා බලන්න සමහර ළමයි ඉන්නවා ගේම් ගන්න වීඩියෝ ගේම් තියෙනවා ඒ වීඩියෝ ගේම් ගහද්දි තියෙනතුනි තමයි දරුවන්ගේ හිතවල හරි ක්‍රෝධයක් ජනිත වෙනවා පුද්ගලයෙක් නෑ තමයි ඒක නමුත් ක්‍රෝධයක් ජනිත වෙලා තමයි මරන්නේ සමහර වෙලාවට තමන්ට මරා ගන්න බැරි වුණොත් එහේ මේකේ මේ වීඩියෝ ගේම් එක ඇතුලේ මේ යුද්ධයක් කරනවා ඒ යුද්ධේ තමන් එක සොල්දාදුවෙක්. තමන් මරාගෙන යනකොට එකෙක් ඉන්නවා මරන්න බැරි. ඒකව මරන්නේ හරියට නිකන් තමන් මේ අස්පනා පිට එකෙක් මරනවා වගේ ඊට පස්සේ. මහා ක්‍රෝධයක් ජනිත වෙනවා ඒ හිත්වල. ක්‍රෝධයක් ජනිත වෙලා තමයි මරන්නේ. ඒ මරණ වෙලාවේ උන් එක උන්නකින් මැරලා වෙන්නට පස්සේ ඒක දිහාට ආයි තුවක් උදාලා ආයි මෙලි තියනවා සියවතාවක් විතර. මම දැකලා තියෙනවා ළමයි එහෙම කරනවා. අධික ක්‍රෝධයෙන් අර රූපෙට රූපයක් දිහා අධික ක්‍රෝධයෙන් බලනවා. ඒ රූපයක් තමයි ඒක. නමුත් ඒක හිත තුළින් ක්‍රෝධය ජනිත වෙන්නේ. කාම වස්තුවක් දිහා දැක්කම කාමයේ ජනිත වෙන්නේ කොහෙද? ඒකත් හිතේ. එහෙනම් අර වස්තුව දිහා දැක්කම ක්‍රෝධය ජනිත වෙන්නේ හිතේ. මේ ක්‍රෝධය හිතේ ජනිත වුණා කියලා කියන්නේ මොකක්ද? නිකන් අපාය යන වැඩ පිළිවිද හදා ගන්න ගිහින් තියෙන තැන උපදින්න. කොරන්න දෙයක් නැහැ. මේක මේ ලෝකෙට විසෙන්නවා. අහත් පුරුෂ ඇතුලෙන් මොකද වෙන්නේ දරුවෝ ඒ විස ඉන්නවා ඔබේ එංගලන්තේ නම් ගේම් එකක් ගහන්න නැති ළමයි හොයා ගන්නවත් නැති තරම් එංගලන්තේ ඕස්ට්‍රේලියාව හැමතැනම ලංකාවේ තාටික් කරගින් ඕකේ දැන්ටත් ඇවිල්ලා නේ ඇත්තේ ඇති වෙන්නේ තාටික් කරගින් හොඳට ඕකේ මේ ගන්ධන වලට පව ඕ බොයි බො කියනවා ඊට පස්සේ ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ තනිකරම දෙන්නේ මොකද ඕවැය තමයි ජීවිතේ ගත කරන්නේ ඕවේ ජීවිත ගත කරනකොට අම්මලට හරි හොඳයි. ඉතින් අම්මල සාදු කාල තියෙන අනේ හොඳ පුතා වගේ ගහගෙන ගහපන්. තමන්ගේ පුතා ධර්ම අවබෝධ කරගෙන රැවිදි වෙන්න හේවෙන්න આવොත් එහෙම. එදෙනින් එහාට බලාගත්ත හැකි අම්මගේ රගේ. ඕක තමයි දෙගොල්ලේ කරුණේ. ඒකයි මම ඊයේ කිව්වේ මේ අපේ මේ සීය හේල ගතිය නැති වෙච්ච දවස් ඉඳලා තියෙන්නේ මේකට මහ විනාශයක් තමයි උදාවේ. මේ සීය හේල ගතිය ඇති කරගන්න පුළුවන් තරම මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට අපට සීය හේල ගතිය ඇති වෙයි. අපේ පැරැන්නෝ සීය හෙලේ වුණේ සිංහලේ වුණේ මේ සීය හෙලේ කියන උත්සාහ කරා. ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච, පාරිශුද්ධත්වයට පත්වෙච්ච, පිරිසක් බවට පත්වෙන්න උත්සාහ කරා. සත් ධර්මය ඇහුවට විතරක් හරියන්නේ නැහැ පිංගුදෙනී. අහන ධර්මයේ මෙනෙහි කර කර මෙනෙහි කර කර මේක ගොඩනගන්න, මේ නිවන් මඟ සකස් කරගන්න, නිකන් ආත්ම වංචාවට අහු වෙලා ඉන්නේ නැතු යැලෙන්න පුළුවන් අය ඉන්නවා නම් පිංගුදෙනී මේ චීවරය දාගෙන ඉවරලා මේක දිවිහිමියෙන් කරන්න. මේ කරනකොට මේ සමාධිය වැඩෙනවා. මේ එක මොහොතක් ඔබ සමාධියක් වැඩෙනවා නම් පිංගුදෙනී නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයේ සියල්ලගින්ම වෙන් වෙලා කටයුතු කරන්න පුළුවන් මානසික මට්ටමක් හැදිලෙන්න. සමාධියක බිඳු මාත්‍රයක් වැඩිලා වනවා. ඔය ඔක්කොම ඔය කාම ධර්මයෙන් යට වෙනවා ඒකට. එතකොට කවදාකවත් ඔබ හොයන්නේ යන්නේ. ඒක නිසා පින්තුනි මේ සද්ධර්ම මාර්ගයේ දිගේ ඉදිරියට එන්න බර ටික ඇහුවා වගේ මේ බර පිළිපදින්නේ. මේ කීමේම හැම එකක්ම අකුරක් අකුරක් නෑලා පිළිපදලා බලන්න. ඕනේ ඔබලේ ඒ කාන්තෙන් මෙතනින් මිදෙන්න පුළුවන්. ඔය මන විසින් ඔබ රවට්ටන ප්‍රමිතිය අබ්‍රහ්මචර්යාවෙන් කියලා දුන්නු. ඔය ටික හොඳට තීපත් කරලා බලන්න. බලන්න ඔබ මන කොච්චර රවට්ටනවද කියලා. ඔය සංයෝජන හදාලා තියෙන එක නෙමෙයි වෙන එකක් හදලා දීලා ඒවටම නම් නතු කරගෙන බලන්න. කාම පරිවිතර්කයක් ආපු ගමන් කාම පරිදාහයෙන් දැවෙන්න පටන් ගන්න හැටි ඔබ ඊට පස්සේ ඒක දකින්න බලන්න දැනගන්න ආස මහා ආසාවක් ජනිත වෙන්නේ. ඒ ආසාව ජනිත වුණාට පස්සේ කාම පරිේශනේ යෙදෙන්නම කරුණ සකස් වෙන්නේ. ඔන්න ඔය ආකාරයෙන් අවිසංකාර වැඩි වෙන්නේ. පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර වැඩි වැඩි යන හැටි. කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වැඩි වැඩි යන හැටි. ඔය අභි සංකාරයන් වැඩිලා වැඩිලා වැඩිලා භව ගමනට යන හැටි හොඳට දකින්න. තනි කරම මනෝ මුලාවක් නෙමෙයි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ. තනි කරම තියෙන මනෝ මුලාවක් ඔබ කනවා කියලා කියනන්නේ මනෝ මුලාවක්. සුවඳක් ගන්නවා කියලා කරන්නේ මනෝ මුලාවක්. රූපයක් දකිනවා ශබ්දයක් අහනවා කියන්නේ මනෝ මුලාවක්. ස්පර්ශයක් ගන්නවා කියන්නේ මනෝ මුලාවක්. ඒකයි මම කිව්වේ බින්දිනේ මන අනිත් පහ කඩේ යවනවා. එහෙනම් මේ මන හික්මෝ ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඉන්ද්‍රිය භාවනා වඩන තියෙනතේ. ඇහැ පිළිබඳ මන හික්මවන්න, කන පිළිබඳ මන හික්මවන්න, නාසය පිළිබඳ මන හික්මවන්න, දිව පිළිබඳ මන හික්මවන්න, ශරීරය පිළිබඳ මන හික්මවන්න, මන පිළිබඳ මන හික්මවන්න. ඔය හික්මීම කලේ නැත්නම් තියෙනතේ ඔබට මහා විනාශයක් සිද්ධ වෙනවා. මහා අපරාධයක් ජීවිතයට කරගන්න මනුෂ්‍ය ජීවිතයක් හම්බ වෙනවා. මනුෂ්‍ය ජීවිතයක් හම්බ වෙච්ච එකෙන් ප්‍රයෝජනයක් ගන්න තියෙන්නේ මට මේ ටික බල්ලෙකුට කියන්න බෑ. මොකද බල්ලට මේ කීව තේරෙන්නේ නැහැ. බල්ලට ඒව කරන්න බෑ. ඔබට කරන්න පුළුවන් පුළුවන් ගාම තියෙද්දි නොකර හිටියොත් එහෙම ඔබයි බල්ලයි අතර තියෙන වෙනස මොකක්ද? බල්ලට කියන එක තේරෙන්නේ නැති නිසා ඔබට කරන්න බෑ. ඔබට කියන එක තේරෙනවා ඔබ කරන්නේ නැහැ. අවසාන ප්‍රතිඵලෙ දෙන්නම එකයි නේ. ඒක නිසා නේද බුදුන් අවසාන ප්‍රතිඵලෙ වශයෙන් දෙන්නම ඊළඟ අධ්‍යාපනයේදී බල්ල වෙලා උපදී. අරකට කියන ඒවා කරන්න බෑ. කියන ඒවා තේරෙන්නේ නැහැ. ඔබ කියන ඒවා කරන්නේ නැහැ. ඔය දෙන්නම එක නිසා තමයි මේකද ඊළඟ අධ්‍යාපනයේදී දෙන්නම හරක් වෙලා උපදී. අරකට හරකමයි ඔබත් හරකමයි. අපරාධයක් කරගන්න. ඒක නිසා පිටුතුනි මහා අදිස්ත්‍රාණ කරගෙන තමන්ගේ වැඩ හදවතින් කරගන්න. ගීවෙ දෙකට හරි කවන්නේ. ඔවට ගැටෙන්න ඕනේ නැහැ. මම පැවිදිෙන්න කිව්වට මේ මම පැවිදිෙන්න කියන්නේ නැහැ. මේකද ලෝකෙ ඉන්න ඕනේ ඔක්කොට. මේ පැවිද්ද සාක්ෂාත් කරගන්න බෑ ලෝකෙන්න හැම කෙනාට. මේකට මහා පිනක් තියෙනවා. අපි පොර කාලා තමයි මේක සාක්ෂාත් කරගත්තේ. පොර කාලා කියන කියන්නේ පොඩි කාලේ ඉඳලා තියෙන අවතාරන්ත අප්‍රමාණ මහා පුණ්‍ය ස්කන්ධයක් රැස් කරගෙන මං කිව්වේ ඉහේ කේස් ගන්නට මල්ලා තල් දීලා තියෙන්නේ. ඉස්සර පිංගුදිනේ මම පන්ති කරන කාලයක් තිබ්බා. සමහර ගුරුවරු විහිළුවට පන්තියේ කියනවා පුතේ උඹලගේ කෙමෙන්සි සර් පොය දවසේදී බලන්න ඕන නම් යන ගමන් උඩ බල ඵලයල්ලා අරලිය ගස්වල දහින්න පුළුවන් කියලා. ඒ විහිළුවට කියන්නේ මේ අපේ ගිරියට ගල් ඇදලා ලක්ෂයකට වඩා පිංගුදිනේ. ඉස්සර නිවාඩුවට පන්ති වල ළමයි කියනවා අනේ සර් යංකෝ මොකක් අපි ට්‍රිප් එකක් යන් හැබැයි මේ මොකද ඒ අය ඔහොම ධර්මයට වැදී මොකද හැමදේම පන්තියේ ධර්ම කාරණා කතා වෙනවා ඒ කාලේ ඉඳලා. ඒ කාලේ ළමයි පින්වතුනි උගන්වන්න දෙන්නේ ඒ මට්ටම දෙන්නේ ළමයි හැදලා තිබ්බ උගන්වන්න දෙන්නේ චිත්තේ වල වයිසරට අපේ ජීවිතේ හැදෙන්නේ එක වචනයක් අතද කියන්නේ නැද්ද? ඉතින් එහෙම දෙයකුත් පන්තියේ පැය කාලක් ඉඳලා කතා කරනවා. ඉතින් ඒ ළමයි කියනවා පින්වතුනි ඔය නිවාඩු කාලෙත් අපි යන්කෝ ට්‍රිප් එකක් යන් වැඩදායි වෙල් ට්‍රිප් එකක් යන්. එතකොට අපි කියනවා හරි එහෙනම් අපි ගිහින් හදමු කියලා. ජේතවනාරාමයේ හැදුවා. ජේතවනාරාමයේ නැවත විවෘත කරන්න කලින් අපේ ගිහින් හදුව ගල් ලක්ෂ ගණන් අතින් දැන් බිමුදින දවස් 10ක් විතර නැවතිලා ඉඳගෙන ඒ ඔක්කොම කරලා තමයි බිමුදින මේ දේ උදා කරගෙන නිකන් උදා වෙච්ච එකක් නෙමෙයි. ඒකයි කියන්නේ මේ ඔබ බය වෙන්න එපා. ඔබගේ දරුවාට එච්චර පිනක් නැති වෙන්න පුළුවන්. මොකද ඔබට ජාතක වෙච්ච ඉන්න මම මේ කියන්නේ අර දරුවන්ට ඉන්න දෙන්නේ නැති දෙමා කියන්න. මේක ලේසියෙන් පහසුවෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. යම් කෙනෙක් මේක ලේසියෙන් පහදේ සාක්ෂාත් කරගත්තා නම් පිටුතුනේ ඊළඟ අද්දේ අමු අපායි තමයි. එහෙනම් මේක හේතු වාසනා සහිතව ලැබිච්ච එක තමයි විකෘති මෙතනින් ගොඩ යන්නේ. ඒවට අදාළව උපනිශ්‍රේ සැරසිලා මට අටදිරි කර පූජ වෙන්න තියෙනුනේ මම අටදිරි කර 100ක් සහිත දානමය පුණ්‍යක් පියා තුනක්ද ගොහෙද කරලා තියෙනවා මගේ ජීවිතේ. ඒ කියන අනිසංස වලින් තමයි මට අටදිරි කරක් ලැබුනේ මම වැඩි දියෙ. එහෙනම් බලන්න පින කියන එක කොච්චර මහෝපකාරී වෙනවද කියේ. හම්බ කරපු හැම සතයක්ම ඕවට තමයි වේදන් කළේ. මොකද ඒවෙන් විතරයි සතුටු වෙන්නේ. මෙර ගම් වේදිකින් සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් යාළුවෝ ගිහිල්ලා බජවදාන දවසක් මට මගේ යාළුවෙක් කියනවා මම ගිහි කාලේ වගේ යාළුවෙක් කියනවා මම උඹ හම්බ කරන්නේ දැන් 10 එකක්වත් හම්බ කරන්නේ නැහැ. ඒ වුණාට මම දවල්ට හිල්ටන් හෝටලෙන් කන්නේ. මම ඒකට කිව්වා මම පන්ති කළා මට සල්ලි ගෙන දෙන්නේ කිරි කපන අම්මලගේ ගල් කඩන අම්මලගේ සල්ලි වල. ඒවට දිගා දෙන්න බෑ මට හිල්ටන් හෝටලෙන් කාලේ. ඒවෙන් පිනක් දහමක් කළා සතුට වෙනවා මිස. ඔයාදී වශයෙන් දෙවිදිරි මහදාම පවත්තලා ඒ මහා පින් කඳක් රැස් කරගෙන තමයි දෙවිදිරි මේ අවස්ථාව උදා කරගත්තේ. මේක ලේදීන් පන්දෙන් උදා වෙන එකක් නෙමෙයි. මේ මහා ධර්මස්කන්ධයක් නැగిලා ඉන්නේ මේ ධර්මාසනයේ මත ඉඳගත්තාම. ඒ ඔබගේ පින වගේම පින්වදේ සංසාරයත් ඉන්නේ අපි කරගත්ත පින් බලේ තමයි නැగిලා ගියේන්නේ. එයා නිකන් එන ඒවා නෙමෙයි මේ. ඒක නිසා මේ සද්ධර්ම මේ කතා කරන වෙලාවෙත් මම කර්ම කාරණා සහිතව ඔබව මේ මන මුලා කරනවා කියලා පෙන්නුම් කරන දෙනකොට මේ කතාව අහගෙන ඉන්න තමන්ගේ දරුවෙක් එකපාරට කියන්න පුළුවන් හන්දේ ඉන්නේ ඇත්ත දෙන්නම් මේ තනිකරම මනෝ මුලාවක් නේ. මේ ජීවිතය කියලා කියන්නේ තනිකරම මනෝ මුලාවක් නේ. මම මේකෙන් නිදහස් වෙන්න මම ආයි ඉපදුනත් මේ මනෝ මුලාවෙන් ඉන්න වෙන්නේ. ඒකින්ද මම මේකෙන් නිදහස් වෙලා යන්න ඕනේ කියලා අදිස්ත්‍රාණ කරලා ගිහිල්ලා කියනවා අම්මේ මට පැවිදි වෙන්න ඕනේ. කටහපිය. ඔන්න කිව්වා. හරි තමයි. ඇයි ඒකට ඒ පින නෑ තමයි. ඒක නිසා පින්විතර ඉතින් මම මේක කිව්වා කියලා මේ ලෝකෙ ඉන්න ඔක්කොම පැවිදි වෙන්නේ නැහැ. ඉතින් මාත් එක්ක ඔබට උරණ වෙන්න ඕනේ නැහැ කවුරු. උරණ වෙනවා නම් කවුරු හරි. උරණ වෙන්න දෙයක් නැහැ. තා ටික කලකින් අර තථාගතයන් වහන්සේට කියපු නමත් පාවිච්චි කරයි දන්නේ. අන්න අර මහා ශ්‍රමණය මගල කන්දින් බැහැගෙන එනවා. කංජේගේ 500ක් අරන් ගියා උඹලගේ මිනිස්සු හංගගෙන ඉන්නා කියලා. තථාගතයන් වහන්සේට කි භූමි පාළුවා කියලා. තා ජාතිය වරසන්න භූමිය වරසන්න එනගෙන කියලා. නමුත් තිංගදී මේ මහා මුලාවෙන් මිදෙල යන එක තමයි සාන්ති ප්‍රේමයක්ව කොහෙත් තියෙන්නේ. ඔබල තේරෙයි යම් දාසක. සමහරවිට ප්‍රමාද වැඩි වී ඔබ තේරුම් ගන්න. ඉතින් ප්‍රමාද වැඩි වෙන්න කලින් තිංගදී මේක තේරුම් අරගෙන මේ භවගමන කෙලවර ගන්න උත්සාහ කරන්න සුබතා. මෙතනින් මිදෙල යන උත්සාහ කරන්න. නැත්තම් නිකන් තේරුමක් නැති වැඩ පිළිවෙලක් තමයි මුළු ජීවිත කාලෙම කරන්නේ. මහා අපරාධය. ඒත් එක්කම තිංගදී දැන් මේ ඔබට මොනවා හරි ධර්ම කාරණාවක් තියෙනවා නම් දැනගන්න ඔබ ඒකත් අහන්න මේ වෙලාවෙම. මොකද හේතුව නැත්තම් ආපෞදරයක් ඔබට එන්න වෙනවා නේ මේ ආරාමය ඇතුළට මොනවා හරි දෙයක් කතා කරගෙන යන්න. මම මෙතන නැවතිලා ඉන්න ඔබට මොනවා හරි කතා කරන්න දෙයක් තියෙනවා නම් ඒ විලාසෙ බොහොම සුළුවෙන් කතා කරන් දේශනාව අවසන් වුණාට පස්සේ. එහෙම කරගමු. ඒ වගේම පිටින් හෙට සිල්වැන සටහන් දෙනකොට පුළුවන් නම් මොකද අපිට මේක ලෑස්ති කරගන්න විදිහක් තිබුණේ නැහැ. පුළුවන් නම් පිටින් පාත්‍රයේ හැදෙලා තියෙන කෝප්පයක් අරගෙන එන්න සිල් සමාදන් වෙන්න හෙට එනකොට. අර අත හොදන කෝප්ප වගේ જાති තියෙන තමයි ගෙදර ඇති. ඒක වීදුරු හරි ප්ලාස්ටික් හරි කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. පාත්‍රයක් ඉදිරියට පාවිච්චි කරන්න. එතකොට තිංගදෙනි හෙට අපේ මේ උත්තර සංගරත්නයේ තින්ද පාතේ වැඩෙද්දි ඔබට පුළුවන් ඒ උත්තරයන් පිටිපස්සෙන් ඒ තින්ද පාතේට සම්බන්ධ වෙන්න. ඉතල බලන්න මේ මනරම් දර්ශනීය දකින්න දේවුරු සාදුනාට පවත්තල එකක් නැද්ද කියලා. මේ මනරම් දර්ශනීය දකින්න අනිත් කිරිස් හිත පහදව ගන්න එකක් නැද්ද කියලා. හැමතිස්සම තිංගුදෙනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසම කරන්න ඕනේ තථාගත ශාසනය කෙරෙහි නොකැදෙන්නේ උන්ගේ පැහැදීම ඇති කරවන්න ඕනේ. පැහැදිච්ච අයගේ පැහැදීම වැඩි කරන්න ඕනේ. ඔන්නෝ බුදුසහා තමන්ගේ දිවි පූජ කරන්න ඕනේ. ඉතින් ඒකට හොඳ ක්‍රමවේදයක් අනිත් එක තමන්ටත් මාර්ගයේ වැදගත් ක්‍රමවේදයක් පින්දපාතේ කියන එක. මේ වියපිය දේශනාවල පින්දපාතේ තියෙන ආනිසංසය කතා කරලා තිනවා මේ නිවන් මාර්ගයට කොහොමද ඒවට හේතු වෙන්නේ කියලා. ඒ දේවල් අහන්න ආලි වෙලා ඒ කටයුතු කරගන්න. ඒ නිසා හෙට තිරවැල් සටහන උදේ 7ට පටන් ගන්නවා. ඒ උදේ 7ට පටන් අරගෙන ඔබට මුළු දවසම පින්දේ මේ සිල් පවාරණය වෙනකම්ම විවිධ ආකාරයේ වැඩසටහන් එකට එක මොහොතක්වත් ඔබට නිකන් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ විවිධ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන අපි ඒ කටයුතු ටික කරගමු. එන්න පොඩි ඒ පාත්‍රයක හැදී දෙයක් අරගෙන එන්න ඒ දහවල් දානිය උදෙසා. ඒ වගේම තිංගුදිනේ ඔබට ඉතින් දූතාංග දෙකක් තුනක් විතර ඔබට සමාදන් කරවන්න වැඩ පිළිලක් කරන්න. දූතාංගයක් එක පැය දෙකක් හරි ආරක්ෂා කරන්න හම්බ වෙනවා කියන එක තිංගුදිනේ ජීවිතේ හම්බ වෙන මහා ශ්‍රේෂ්ඨ වැඩ කටයුතු. ඔබ චීවර දරන්න නැති හින්දා ඔබට ඒ සම්බන්ධ දේවල් ඔබට ආහාර සම්බන්ධව පත්ත පින්නිකාංගේ ඒකාසනිකාංගේ ආදී දේවල් ඔබට හෙට දිනේ අත්දකින්න හම්බ වෙයි. ඒ විහාරාධිපති හාමුදුරුව සිල් දුන්නට පස්සේ ඒ ශික්ෂා පදයන් විග්‍රහ කරලා විග්‍රහ කරගන්නවා කියලා කියන්නේ දූතාංග ටිකවත් අනුවතර ඒ විග්‍රහ කරගෙන ඒ වැඩ පිළිවෙල කරනවා. පුළුවන් අය සම්බන්ධ වෙන්න. අනිත් අයටත් කියන්න. කොහොම ටික වෙලාවෙදී ඉතින් පුළුවන් දැන් මේ දේශනා ගුණාට පස්සේ කෝල් කරලා හරි කියන්න අනිත් අයට මෙන්න මේ වැඩසටහනක් තියෙනවා සම්බන්ධ වෙන්න කියලා. වැඩි ප්‍රසිද්ධ කරන්න නැත්නම් කිව්වොත් මෙතන ඉඳ නැහැ නේ කරන්නේ. ඉස්සරහට පුළුවන් ඉතින් ඉස්සරහට දිස්ත්‍රික් එකට එක ගානේ කරන්න. මාසිකට එක දිස්ත්‍රික් එක මහා විශාල දීප සමාදානය විශාල විද්‍යණියක ලක්ෂයක් විතර මිනිස්සු ගෙදගෙන මිනිස්සේ දීප සමාදානය කරන්න කොහොමද පින්ද පාදේ ලක්ෂයක් විතර වනිද දේවරුන්ට ඉන්න බැරි වේ මේ විතර දීවල බහිනවා ඊට පස්සේ බිමට. දැන් බහින් නැත්තේ අසූචි වලට අලිය තියන්න බැරි නිසා. ඒකයි ඔබල දේවුරු දකින්න නැත්තේ. ඉස්සරහට එයා දකින්න හම්බුනේ. මොකද මේ අසූචි වලින් නිදහස් වෙනකොට කිරිති. අසූචි සංකාර වඩන්න නැතුව විසංකාර වඩන මහා උත්තරමයේ ලෝකෙට බිහිවෙද්දි ඒ වගේම මේ උත්තර තත්ත්වයට යන වැඩ පිළිවෙලක් කරන උත්තරමයේ ලෝකෙට බිහිවෙද්දි ඒ අය දර්ශනය වෙන්න පවයි. ඉතින් අපි මේ විදිහට වැඩ කටයුතු කරගන්න. එහෙනම් පින්වතුනි ඒ මුල් අවස්ථාවේ පවතු පරිදි මා උපාදාන කරන කෙන අතර වෙලා ඔබගේ වැඩ කරදි කරගෙන යන ඒකට අවශ්‍ය සියලුම කටයුතු අපි සිද්ධ කරලා දෙන්න. පැවිදි වෙන්න ඉන්න ඕනේ කෙනෙකුට පැවිදි වෙන්න අවස්ථාවක් වැඩි පිළිලා කරලා දෙනවා. ඒ යම් කිසි ක්‍රමවේදයකට හික්මිලා ඉවර වෙලා ඒ පැවිදි සාක්ෂාත් කරගන්න. ඒ සියලු කටයුතු අපි මේ අතිවරයන් වහන්සේලා සූදානම් කරනවා. ඕනේ කෙනෙකුට ඒ අවශ්‍ය ඒ කරුණු කාරණා දැකලා දිනවනවා. ඒ අයට පුළුවන් ඇවිදලා කතා බහ කරන්න. ඉතින් ඒකයි මම මාව තේින්න හිටියා නැතා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ඔබට කිසිම අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ කිව්වොත් ධර්මයේ හම් වෙනවා. ඒ ධර්මයේ දරුගත වෙලා මේ කටයුත්ත කරගෙන යනවා. මොකද මාව උපාදාන කරගෙන වැඩක් නැහැ. අපි මේ ගමන යන ධර්මයයි ඔබයි කියන නමින් ධර්මයයි මමයි කියන නමින් ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යනවා. ඒක තමයි හොඳම ක්‍රම. හොඳයි තිංගුතුනි එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කරලා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා මහා පින්කලක් උපදෝගත්ත වෙලාවෙ තිංගුතුනි මේ තීනියම් පෝෂණය වල තිංග සතුටු වෙන තිංගසව සීපත් කරලා එයාට තීන අනුමෝදන් කරන උදාන වේලා සීලොම් දෙනවා. යුතුයම් යුතු කිවීමක් වශයෙන් මේ තිං දෙන්න ඕන තිංගසක් තියෙනවා. ඒ තිංගසත් සීපත් කරලා ඒ උත්තමයාට තිං අනුමෝදන් කරන වැඩ පිළිවෙල. හොඳයි තිංගුතුනි එහෙනම් පළමු කොටම සීපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ විදිහට ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සිවල් ප්‍රතිපත් කරගන්නේ වගේම ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබාගෙන උතුම් වූ නිර්වාණ ශාන්ති උදෙසා තමන්ව මෙහෙවර කටයුත්තේ දෙනුන් ඒ මහා උත්තමයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් දස් කරගත් ආ වූ සීනු පුණ්‍ය ගංගා අක්කල ගංගා ඒ උත්තමයන් කෙරෙහි විදොර පතොල් සරණී පිහිටි පැතිරියාමේ ඒ උත්තමයන්ට යම් විග්‍රහ පොල පතර දෝසාන්ද කාර තීනවන ඒ සියලු දෝසාන්ද කාර්යයන්ක සාධූරි මුත වේවා යක්ක වේන සල් මලින් වල කුම්බන්නාදී වල පිණ්‍යව දෝසාන්ද කාර්යයන් නම් ඒ සියලු දෝසාන්ද කාර්යයන්ක සාධූරි මුත වේවා ඇස්වා හටම හෝහා වල සරදා කා දෝසාන්ද කාර් තිරණ ඒ සියලු දෝසාන්ද කාර්යයන්ක සාධූරි මුත වේවා හිමේ වෙන පාදාන්තේ දක්වා වූ යම් කිසි දෝසාන්ද කාර්යයන් රෝගී තත්ත්වයන් තිරණ ඒ සියලු දෝසාන්ද කාර්යයන් රෝගී තත්ත්වයන් සාමනේ වේවා ප්‍රහාණේ වේවා ඒ උත්තමයන් වහන්සේලා මේ ශ්‍රී සම්බුද්ධ සාසනයේ තුරදීම මේ අධ්‍යාපේ තුරදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමානී වාර සාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින්වත් වදන් කරා. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කර ගන්න තථාගතයන් වහන්සේගේ දේශනා කර වදාළ විදේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇවිල්ලා එදා මාතලේ අනුලේ විහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථ අරුණකල ත්‍රිපිටකයේ පණමින් ආරක්ෂා කරගෙන ආවා වූ දිනි බුදාගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරගත්තා වූ මේ මහා උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගේ සීමල ප්‍රතිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ වූ සීල පුණ්‍ය ගංගා අපතර ගංගා ඒ උත්තමයේ කෙරෙහි හිඳුර මත සැන්නේ කිං මිහි දීත දරියාමෙන් ඒ උත්තමයේ මේ ශ්‍රී සම්බුද්ධ සාසනයේ තුරදී මනිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කෙනයට තිංගන මතක් කරා. ඒ වගේම නිමිති මොහොතකට සිහිපත් කරගෙන දසදහසක් ලෝක ධාතීන්ට මේ තාලේ දාලා වූ සීල මුදිය බ්‍රහ්මාදී ඒ වගේම තමන් ඊෂ්ඨකාමී දෙවි දේවතාන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ සාසනයේ තිරහත් කාලයක ආරක්ෂා කරගත් ආ වූ ඒන්ද්‍රෝපේන සංසේකර ප්‍රජාපති ආදී සියලු දේව සමයන් වහන්සේලා වසින්පත් කරලා විසින් දැක්ක ගන්නා වූ සියලු කුල ගංගා කුල ගංගා යකේ දිනුර බතුලන්නේ කිමි දීත ක්‍රියාවේ මේ දෙවියගේ දේ බාධ භාවී වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ජීවත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සීවර පිළ ජීවත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධියකින් බුදුන් මෝ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරා. ඒවගේ පිංගුතිට මොහොත කර තීපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්දිනා වූ සීරුම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ජාගුරුවරු ඥාති හිත මිත්‍රාදී දෙනව සීල දෙනව සීපත් කරගන්න ඒවගේ පිංගුතිට මේ මහා සදාර්ණ සියද වාචකයක් වශයෙන් කර දී උද්‍යප් පවතින සමයේ මේ පරිලෝකියා වූ මතතුරු හෝ මිතුරු ඒ සීල දෙනවත් සීපත් කරගෙන ඔබිසින් රැස් කරගත්තා වූ සීන පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විදුල පතුට හරින ඒවගේ පිංගුතිට මේ අද්දලේ විතරක් නෙමෙයි මේක කල්පනාවක් ඇදුවර තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුුරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච දුවදරු වෙච්ච ඒ සිරු දෙනාව සිහිපත් කරගෙන අවසින් රැස් කරගත්තා වූ සීන පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි දීදුල පතුලර නීති වීදී පෙත්‍රියාමෙන් ඒ යම් කිසි අභව ස්ථානයේ කිනවනම් ඒ ගත මේ දේවා ජරාම සංඛ්‍යාතර වෙන ඉන්සන සීමලවත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරා ඒ වගේම පිළිතුර මොහොතක සිහිපත් කරගන්න මේක කල්පනාවක් ඇදුවරට තමන් විසින් අවද අසාධාරණයට ලක් කරලා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහිලා අද ඔබ මරණව කපනවා කොටනවා කියන ඔය පිටපස්සෙන් ඇදලා ඔබගේ ලෞකික ජීවිතේට බාධා පවනවා ආර්ය ගමනට බාධා පවනවා අන්නේ සිල දෙන අවශ්‍යපත් කරලා ඔබ සිල් රැස් කරගත් ආ වූ සීල පුණ්‍ය ගංගා අසුර ගංගා එය කෙරේ දීදොල පතුල් හරණේ පිවි දීප දෙරියාමෙන් ඒ අය අභව ස්ථානයේ අසු මේ දේවා සම්‍යක් දෘෂ්ටික වේවා බලාපොරොත්තු වන්නා බෝධිගින් උතුම්ම නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යන තියෙනවා හොඳට කරා ඒ වගේම මේ විදිහට මොහොත කර සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිළිස් විශේෂයෙන් පිටුදෙනි අද මේ සද්ධර්ම දේශනා පවත්වන මේ ස්ථානයේ පූජා කළා යම් කිසිලෙසක් ඉන්න නම් ඒ සිදු දෙනාවත් ඒ වගේම විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලාවත් සිහිපත් කරගන්න ඒ වගේම පිටුදෙනි තමන් විසින් මෙහෙද මාදී හරියම් උග ගන්නා වූ ධනෙ කොටස සම්බුද්ධ ශාසනයේ ශිලිදී වුන නිසා සද්ධර්මයේ ප්‍රචාරය උදසා අපකප කළ හඳුතු කරන්නා යම් කිසිලෙසක් ඉන්න නම් අන්නේ සිදු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම තමන්ගේ ජීවතුන් අතර ඉන්නව අම්මා තාත්තා දුව දරුවෝ ඥාතිද මිත්‍රාදීන් ඒ සිදු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේම තමන්ගේ සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනන් මේ රට පාලනය කරන්නා වූ උත්මයන් ඒ සිදු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීන පුණ්‍ය ගංගා අසුර ගංගා එය කෙරෙහි විදුල පතුල දරණේ පිං විහිදී කතර යාමෙන් එයට යම් ග්‍රහ පොළ පතුල දෝස අන්ධකාර දිනන ඒ සිදු දෝස අන්ධකාරයන් ගසා දෝරින් බුත වේවා යක්ක වේද ප්‍රසාද මලි කර කුම්බණ්ඩ අධි වේද මේ අවු දෝස අන්ධකාර තිනවන ඒ සිල් දෝස අන්ධකාරයන් ගසා දෝරින් බුත වේවා එස්වා හටවා හෝ හා වල දෝස සංඛා දෝස අන්ධකාර තිනවන ඒ සිල් දෝස අන්ධකාරයන් ගසා දෝරින් බුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාතේ තුන දේ මුතුන් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන ඒ සිල් දෙනා ඒ වගේම පිළිතුරු මොහොතක සිහිපත් කරනවා ද මේ සඳ වේදල සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරයකින් පාලනයකින් සන්තර පුළා නම් ඒ ආහාරයෙන් පාලනය ලැබුණා වල සල්විසක් තියෙන්නේ ඒ කියන්නේ සද්ධර්මය අවබෝධ කරන්නේ මාර්ගඵල ලබන්නේ නැති එමනම් ඒ ආහාර පාන සකස් මෙලා එදා අයත අතේ දේලා වැවමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා කුඹුරු අපුරුල ගොයන් කමල පා කරලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල කරගන්නකම් අතට පෙලා කටයුතු කරලා ඔය හැම පිටසක් ඉන්නවනම් මුදලකින් හදලින් හරි ආධාර කළා එපකපකල කටයුතු කළා වයම් කිසි පිටක් කිනන ගන්නේ දින දෙනාවක් සිහිපත් කරලා ප්‍රතිරස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ පිහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිර යාමෙන් එයාත් යම් කිසි අභව ස්ථානයේ හිරණ ඒ ගත මේ දේවා අධිරාමන සංඛ්‍යාත දෙන වෙන ඉතර සීම ලබත් වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරා ඒ වගේම පිං දින මොහොතක සිහිපත් කරනවා ද මේ කණ්ඩ විදින සද්ධර්මයේ ශ්‍රවණය කරලා දීදෙන පිණින් ආරක්ෂා වෙලා මෙතේ වඳුරන්ගේ ආරක්ෂා වෙලා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා එමනම් මේ ස්ථාන භූමි සංගත කරලා පූජා කළා වූ යම් ස්ථිරිතක් ඉඳන අන්නේ සිදු දෙනාව සිහිපත් කරන ඒ වගේ මේ ස්ථානයේ මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේ වැඩ විසියාව යම් සිදුත්තරයන් වහන්සේලා ඉන්න ඒ සිදු දෙනාව සිහිපත් කරන ඒ වගේ පිටුදෙණ මේ ස්ථාන භූමි මුල් පදිංචි කරවන ඉන්න ඒ සිදු දෙනාව සිහිපත් කරන ඒ වගේ මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩලක් ගඩලක් ගන්න මේ ස්ථානවල ගහලා බඳලා කරලා සකස් කළා යම් පිළිසක් කියලා නීති දෙනවා සිහිපත් කරන ඒ වගේම පිටු දෙන්නේ සමන් විසින් මෙහෙ සමාධිය හරි අමු කරගත්තා වූ ධනෙන් කොටසක් පූජා කරලා අපකප කළා මේ ස්ථාන භූමි පූජා කරන්න මේ ස්ථාන භූමි වන්න ගන්න අපකපලා කටයුතු කළා යම් පිළිසක් කියලා නීති දෙනවා සිහිපත් කරන ඒ වගේම සාදු නාදයක් පවත්වලා හරි මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ඒ ආශිර්වාද ශක්තියක් මතු කරලා නම් නීති දෙනවා සිහිපත් කරන විසින් දැස් කරගත්තා වූ සීන පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කිටි වීදුල පතුල කරන නීති වීදී පදවියාම නියත් අභව ස්ථාන කියලා නේ අත මේ දේවා අධිරාමන සංඛ්‍යාත නිවන ඉන්සන්ති මලවත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරා. ඒ වගේම පින් දින අවසාන වශයෙන් සිහිපත් කරනවා අද මේ සඳේද ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී මම මා වත්මන කොට සංඝ සලා තියෙනදී යාන වාහන මනා කොට සංඝ සලා තියෙනදී ඒ නිසා පහතේ මේ තරුණ ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පින් දින මේ සද්ධර්මයේ පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්ම දේශනාව සජීවීව ලෝකයෙන් ඕනෑම කෙනෙකුට ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තිනවා මේ සීමිත දේ උදා වෙලා තිනු විද්‍යාඥයන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිවාදක පිරිසක් ලෝකෙට දී උදායාද නිසා මනේ දායාද නිවන් දකින්න ඔබ දෙන පිණ එයට අනුමෝදන් වෙන කැපයි එම නිසා පිංගුදුල බිඳින් දැක් කරගත් ආ තීල පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කිරි බිඳුල පතුල හරිනේ පිං විහි දීපත ක්‍රියාවේ නියත් යම් දබා විස්තන කිනුනේ ඟත මේ දේවා සම්‍යක් දෘෂ්ටික වේවා බලාපොරොත්තු වන්නා වූ බෝධි මුතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යට පිං අනුමෝදන් කරා එමනම් පිංගුදුල බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා දාන මන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත් බුදු පූජා කරත්වා ඒකරගත් අව අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් මේ මෙහිමන්ත මත ලක්ෂ ගන්නින් මහරහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සුදෙනා එහෙමනම් මේ විදිහේ කරගත් අව අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ අප සිළු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ සාසන දෙන්නේ මේ අද්දවේ තුලදීම නීති මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා තින් අනුමෝදන් වෙන ඔබ සිළු දෙනාට තෙරුවන් සරණයි. රාග ගින්නෙන් මිදෙත්වා වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා තෙරුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බලෙන් සියලු ලෝක සියලු සත්වයන්ටම නිබ්බාන වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.